ලෝක දෙපාරක් හිතන්නේ නැහැ නේ කොහොම හරි අපි දෙනවනේ ලෙඩක් වුණා තමන්ගේ ශේෂතම හරි විලාස කළ දරුවෙන් කැප වෙනවා තාම වෙන කෙනෙක් එන්නේ ගෑන් දෙන්නේ නම් මෙහෙම හිතන්නේ නැහැ නේ කීපවතාවක් හිතලා හිතන පුළුවන් තරම් අඩු කරලා තමයි දෙන්නේ ඉතින් ඒක තමයි මෛත්‍රිය අනුගමන තමයි මෛත්‍රිය නාරකනා ඉවා පුළුල් විදිහට අනෙක් කෙනාට දැක්කේ නිතර හිතනවා එතකොට මෛත්‍රිය විතරක් පඩනක් වුණා මෛත්‍රිය ආදර කරගෙන කරුණාවන්තය දුක නිදහස් කරවන්න ලෙන් දුක් වලින් ආහාර පාන ආදී එවන් විතරක් විශේෂයෙන් දුකින් මුදවන්නට ඒ වගේම මුළු සංසාර චක්‍රයෙන් මුදවන්නට ධර්ම දානෙම උදව් කරන්නේ කරුණාවේ වෙනස්කම් මුදිතාව කියන්නේ ඊර්ෂ්‍යාවට අනිත් පැත්ත මුදිතාව වඩනකොට නොයනීම කියන දේ දුර වෙනවා කියලා සඳහන් කරනවා අනිත් කෙනෙක් දිවිනුව දකිනකොට අපිට බොහෝ විට හිතේ වෙනස්කමක් ඇති වෙනවා. අන්න ඒක දුර වෙනවා. අනිත් කෙනා දිනන තමන් කියන වෙනවා වගේම ඒකට සතුටින් තමයි උත්සාහ දෙන්නේ. උපේක්ෂාව කියන්නේ තමන් ප්‍රතිමයි සිතාගතව කර්ම දැක්වත්, මොිතා දැක්වත් සමාන සිද්ධින් අපට ලෝකෙ පාලනය කරන්න බෑ. සමහර වෙලාවට වැරදි චර්යා නිසා, සමහර ගැටිත කර්ම නිසා, නොයෙකුත් දේවල් පරිහරණය නිසා, සමාජ ගැටලු නිසා සමහරවිට පාලනය කරන්න බැරිද කියලා. උදාහරණයක් ඇරෙයි බුදුහාමුදුරෝ මේ ඥාති කරකුලා විරුල කුමාරයන් ඝාතනය කළා. ඔසරේ තුමාගේ පුතා විසින්. උන්වහන්සේ තුමනාව උත්සාහ කළා. බැරි තමයි මහසූ උපේක්ෂාවත් අතර පන්තුනා. එතකොට මෙතෙන්දි උපේක්ෂාව විවිධ තරම් විස්තර කරනවා. බ්‍රහ්මහාර උපේක්ෂාව, ඒ වගේම ආයතනයි ඡාන උපේක්ෂාව, ධ්‍යානවලින් උපේක්ෂාව නොයෙක් විදිහේ දීල සංඛාරෝපේක ඥාන ගන්නාම ගැඹුරට මේ යනවා. එතකොට මෙතෙන්දී මේ උපේක්ෂාව කියන විස්තර කරන්නේ බ්‍රහ්මහාරෝපේක්ෂාව කියන එක බ්‍රහ්මහාරයක් වශයෙන් වඩන එක. එතකොට මේ හතරම එකට සම්බන්ධ වෙන ගැටයක් තියෙනවා නම් හතරම වෙන වෙනම බාහිරයක තියෙනවා. හතරෙන් දීල් වෙන කුසල වෙනස්, ප්‍රහීන වෙන අකුසල වෙනස්. මෛත්‍රියෙන් අමනාපය යාපදිතුර වෙනවා. ඒ වගේම යාඥා කරුණාව දක්වනකොට කරුණාවෙන් දීන් සාඳුර වෙනවා මුදිතාව දක්වනකොට නොයනීම දුර වෙනවා උපේක්ෂාව වඩනකොට අනිත් වෙනත් දෙයක් එක ගැහෙන ගැටයක් අඩු වෙනවා මේ හතර තමයි මේ වගේ අනිසංස ඊළඟට ධානයෙන් කියන්නේ උපකාර සමාධිය අරපණ සමාධිය කියලා දෙකක් තියෙනවා උපකාර සමාධිය කියන්නේ කාමචන්දාදී නිවරණ උගාන්තරට යටපත් වුණාට පස්සේ ධානික ආසන සමීපන අවස්ථාව. හැබැයි අපි නගරයකට යනවා නගරයකට ආසන වෙච්ච අවස්ථාවක්. නගරයකට තාම පිවිසෙලා නැහැ. හැබැයි නගරේ කලබලෙන් උඩට තේන්න ආසන නෝ. මේක සම්පූර්ණ ධාන විදිහට සැලකන්නේ නැහැ. නමුත් ඒකේ ලොකු සමහරක් මේක ඒකම උපයෝගී කරගෙන නිදර්ශනවලට පුළුවන්. උපචාර සමාධිය වලට. උපචාර සමාධිය පස්සේ තමයි අර්පණ සමාධිය කියන මට්ටමට එන්නේ. ඒක තමයි ප්‍රථම ඥානය කියලා කියන්නේ. විතක්ක, විචාර, පීතිසෝබේ සංගතපේත ප්‍රථම ඥාන කුසිතිය කියලා කියන්නේ. විතක්කය කියලා කියන්නේ තමන් වඩපු භාවනා කමඨානම විතක්ක කරනවා. උදාහරණයකට සිත සත්‍යෝ සෝපත්තේවා සෝපත්තේවා සෝපත්තේවා සෝපත්තේවා කියන විතරකත් එකම ඉන්නවා. නැත්නම් බුදුහාමරණ අරහන් අරහන් අරහන් කියන විතරකේ කුසල විතරකත් එකම ඉන්නවා. විචාරය කියන්නේ ඒකෙම සැරිසර ඒකම තමයි වචන කරගෙන ඒකම නිකන් පාරනවා. එතකොට මෙන්න මේ කුසල හේතනා උපදෙදී ඔහුගේ කාමචන්ද දැන නිවරණ ඉලක් නැහැ. කාමචන්ද විතරක්නේ ව්‍යාපාදයේ හිතේ පහේ අකර්මණ ගතිය සැකේ මේ ඔක්කොම දුර වෙනවා මේ ධර්මයෙන්. හිතක විචාර හේතිය තියෙනවා සැකේ තියෙනවා හිතේ එකම බව තියෙනවා. ප්‍රථම ඥාන දර්ශනයක දෙවියන් දැනගෙනකොට විචාර විකාරණයක සංකේතයක් ඇතිවෙනවා. ඒක දිගටම ගෙහන්නේ නැහැ. දැන් ඒකම ප්‍රීතියක් බවට පත් වෙනවා, සැපයක් බවට පත් වෙනවා. ඒකෙම උපේක්ෂාව ඉන්නවා. ඔව් හැබැයි ප්‍රීතිය කියන්නේ බොහෝ විට මානසික දැනෙන්නේ, සැපේ කියන්නේ ඒක පහටත් දෙකම වෙන දෙයක්. එතකොට ප්‍රීතිය බොහෝ විට හිතක වෙන දෙයක්. චෛතසිකයක් එක්ක සෝකේ යනකොට පස්කන්ධෙ මැටි අපි කියන්නේ දැන් ඔය පොඥාංග ධර්ම වල පස්කන්ධ සම්බොඥාංග කියන්නේ ඒ හිතේ ඇතිවන සමාධිමත් බව කයත් ඒ වගේම ප්‍රීති සුඛය. ඊට පස්සේ දෙවන ඥානයේදී ප්‍රීති සුඛය කඩදාසයෙන් දෙවන ඥාන ප්‍රතිපදිතේ කියලා කියනවා. තුමිනේදී සුඛය කඩදාසයෙන් සැපයයි ඒකාන්තාරය බවට පත් වෙනවා. අනිකර මේ තුන ජීවත් වෙන එකට පත් වෙනවා. හතරවෙනිදී උපේක්ෂාය කඩට සම්පූර්ණ උපේක්ෂාව තුළ ඉන්නවා. අර ඥානය වඩලා ඒ තුළම සම්පූර්ණ උපේක්ෂා සාධක මතම පත් වෙනවා. දෙවෙනි ඥානයේදී විතක් විකාර ගැන දුර වෙනවා. දුර වෙලා සුඛේඥා කේති සුඛේ කඩකහයක දුතේ ඥාන උපදෙත්තේ. ඊට පස්සේ තමයි සුඛේ කඩකහ හතරෙන් ඥානෙදී උපේක්ෂාය කඩකහ. ඒක තුළම හිත එකම වටා ගන්නවා. උපේක්ෂාවේදී උපේක්ෂා භාවනා වඩනකොට හතරෙන් ඥාන මට්ටමට එනවා. දැන් සතර ධර්ම කරනවද මෙත්තා කරුණා මුදිතායි කියන තුන තුනෙන් ඥාන මට්ටමට කාර්ය කරගෙන යන්නේ. උපේක්ෂා භාවනා කරන්නේදී උපේක්ෂාව මූලික කරගත්තා හතරෙන් ඥානය තමයි ගමන් කරන්නේ. උපේක්ෂා සමාධිය කියන්නේ සමාධියට ආසන්න අවස්ථාව ආසන්න වුණාට ඒක බාහ දේම අවස්ථාවක් ඥාන ලැබුණා වගේ අර්ථනා නැහැ. අර්ථනා කියන්නේ ඥාන අවස්ථාව. උපචාර කියන්නේ සමීප අවස්ථාව. උපචාර කියන්නේ නීවරණ වා දුරු වෙල ඥාන ආසන උපර කියන්නේ සමීප වෙන එක. උපචාර ඊට පස්සේ අර්ථනා කියන්නේ සම්පූර්ණ ධානාංග සහිත ධාන හතරෙන් කියන ධානය. සමහර දේවල් කියන දැන් කටවිනික සූත්‍රයේ වගේ තමයි සමහරවිට බුදුහාමරෙන් දේශනා කරනවා. මේ මනසෝත්‍රයේ සත්‍ය මනසෝත්‍රයේ බුදුහාමරෙන් දේශනා කරනවා. නමුත් ඒවත් අපි බුද්ධමතේ දේශනා කරනවා. දැනට තියෙන සූත්‍ර ධර්ම වලම හැදිරම දැක්කනවා බුදුහාමරණ පස්සේ දේශනා තියව ගැටලක් තියෙනවා. නමුත් ඒවා බුද්ධමතේ දේශනා කරනවා. දැන් සංතනිකයි, දේවවාසික, ඍෂිවාසික මේ වගේ වාසික ධර්ම කරන සාපමාසික ඒවත් කියන්නේ අපි මේ කිවිති ඒවත් කියලා නම් තුළු කියන්නේ ඒව බුද්ධපදයේ අනුකූල නැහැ. එන්නා කායික වඩන කෙනෙකුට වැඩගත් වෙන්නේ එකන් සතර මහා ප්‍රදේශවලට ගැලපෙනවා. අනෙක් එක රාග විදියේ, ද්වේෂ විදියේ, මෝහ විදියේ ගැලපෙනු කියන කාරණය. අපිට නම් පිටේ වුණා. පස්සේ කාලෙින් මතයක් වෙන්න පුළුවන්. පස්සේ කාලෙන් අදහස් කියන්න පුළුවන්. නමුත් එතනදී බලන්න කොයි තරම් දුරට සූත්‍ර පිටකේ ගැලපෙනවද? එතනට නොගැලපෙනවා නම් දෙකයි කරන්න පුළුවන්. හැබැයි එතන නම් ආවනේ සම්බේ පුතු ජන කොමත්තක වියද කියලා තියෙනවා. දැක්කේ නැහැ එනවා සාහන්තු. කෙලින්ම කොමත්තක කියන කොමත්තක වියද තවත් සම්හාරයක් දෙනවා දෙබිලකියව පසුබාහින කිසිම දෙයක් නැතිවක් තියෙනවා. දැන් මානින මක්කට හෝති අතිමානින කුකුරෝ කෝදින සංගෝ හෝති අතිකෝදින මක්කසෝ. ඕක ත්‍රිපිටකයම අටුවාවලම ඒකාවලම පස්සක්කාරින ග්‍රන්ථකවත් සියලවත් වගේ පොතකවත් අඩමුණානේ මෑත කාලේ සද්ධර්ම සද්ධර්ම ආගමික පොතකවත් අතුලත් නැහැ. හැමයි ඒක ප්‍රෙෆරන්ස් එකක් එක විදිහට දාන උපතු දාන දාන කොහොමද ජනප්‍රිය විවාහයේ ඇත සාංශ්‍රේ ග්‍රන්ථයක ප්‍රමිත කියලා තමයි කරන් තියෙනවා. ඒක විශේෂ සම්ප reference එකක් දාන්නේ ජනප්‍රිය විවාහයේ ඇත සාංශ්‍රීය පොතපත තමයි. දැන් අපේ තියෙන ප්‍රධාන ග්‍රන්ථෙක ඉන්නේ කොහොමද ඉරකට පාසියෙන්නේ නේද? නාගිතාපදානයක් කියවලා ඉන්නේ. නාගිතාපදානයක් කියන එකට දැන් අපි නාගිතාපදාන කියන එකට ඒකෙන් වෙන ගන්න එකක් එන්නේ. දැන් අපි කියනවා මේ දෙකට වෙන කතාවක් ඒක ඇත්තෙම නැහැ ඒක. ඒක බොහෝ විට ඔය ඒකත් ඇත්තෙම අපි බහැර කරන්නේ නැහැ. ඔය කඩනාංශ ගැන කියද්දී කඩනාංශ දේශනාවෙන් තමයි කඩනාංශ කියන ග්‍රන්ථයෙන් තමයි ඔය විහාරේ කාමයක් තියෙන්නේ. ආවට ගේවා අඩුමාන අටුවාවක්වත් ඒකක් නැහැ. අපතේ තේරා ප්‍රදානෙන්නේ අපදානෙත් නැහැ. නාමිත තේර ගන්න නැහැ. ඒ වාක්‍ය නැහැ. ඒ කියන්න තමයි. පංච නීවරණ සහ ධානාංග මේ දෙක අතර සම්බන්ධය ඔව් පංච නීවරණ දුරු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් තමයි උපකාර සමාධිය අර්ථන සමාධිය කියන එක වෙන ධානාංග පහමයි. එතකොට විතරම සඳහන් කරන්නේ ධානාංග වලට විරුද්ධයි පංච නීවරණ. පංච නීවරණ වලට විරුද්ධයි ධානාංග කියන්නේ. පංච නීවරණ කියන තැන ධානාංග නැහැ. ධානාංග කියන තැන පංච නීවරණ නැහැ. ඔව් පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන විදිහ උද්දච්ච කුප්පටි විදිහට. ඒක සරලයිනේ කොහොමද? කාමච්ඡන්දේ කියන කාමච්ඡන්ද විනාශාව, ඊට පස්සේ ව්‍යාපාදය, ඊට පස්සේ කය සංසිතේ තියෙන අකර්මණ ස්වභාවය, ඊට පස්සේ විචිකිච්ඡාව සැදෙන. මානසික අස්වභාවයක් එක්කෙන නිදිමත ලැබෙන්නේ එක්කෙන සමානයි. ඒතකොට ධානාංග තියෙන කෙනෙකුට ඔහු නිදිමත ගැටෙන්නේ නැහැ. හොඳ ආදී දින කෙනෙක් වෙනවා. ප්‍රබෝධමත් ගැටෙන්නේ නැහැ. විතරුණු ගැටය හරි නරමුට යන ගැටය. වේගින් යනවා කුසල අරමුණක් ගැටෙන්නේ වේගින් යනවා කියල කුසලද. නමුත් ධානාංග පිටනකොට වෙන වෙන අරමුණ වල යන්නේ. එක මෛත්‍රිය නම් මෛත්‍රිය තුළම. බුදුමනින බුදුමනින තුළම. ඔව් දැක්ෂ කොකුච්ච දෙකකට යන්නේ. දැනෙන උද්දච්චයක් එකමයි මේක. උද්දච්චය කියන්නේ සිතේ විසිරුණු ගතිය. කුකුච්චය කියන්නේ රිග්‍රෙට් කියන බව. සංඛාර අනිත්‍ය සංඛාර දැන් මොකක්ද අනිත්‍ය සංඛාර ඔව් පුඤ්ඤාණ සංඛාර කියන්නේ ලෞකික කුසල වෙයි රූපාන්තර කුසල වෙයි දෙකටම කියන එක පුඤ්ඤාණ සංඛාර කියන්නේ. අපුඤ්ඤාණ සංඛාර ආනන්ද සංඛාර කියන්නේ පුඤ්ඤාණ සංඛාර කියන්නේ ලෞකික කුසල සහ රූපාවචර කුසල. රූපක රූපාවචර ඥාන මේ දෙකම තමයි කියන්නේ පුඤ්ඤාණ සංඛාර කියන්නේ. ආනන්ද සංඛාර කියලා කියන්නේ අරූපාවචර ඥාන. අපුඤ්ඤාණ සංඛාර කියලා කියන්නේ සතර මාය කියන කරුණ. ඒක තමයි අභිසංඛාරයේ කුසල. අභිසංඛාර කියන්නේ සංඛාර වල තමයි. සංඛාර වල දෙවෙනි වාක්‍යය කුසල. කුසල සම්බන්ධයෙන් කියන්නේ. ඒක තමයි පුණ්‍ය කුසල කියන දෙක. සම්ම පුණ්‍ය කුසල කියන එක ඇත්තෙන්ම තව පුළු විග්‍රහයකට යන්නේ නැහැ මේක. කතා කරගෙන යනවා කියන එක කියවනේ. පුණ්‍ය කුසල කියන එක එකක් දෙකක් දෙකක් නම් ප්‍රමෝහණය කියන ප්‍රශ්නය. දැන් කුසල කුසල මූලයක් තියෙනවා. මූලයක් තියෙනකොට පුණ්‍ය මූල කියලා කතාවක් නැහැ කරන්නේ. මෙතරම් කුසලයක් නැහැ මූලෙ. එහෙම කියන කුසල කුසාමෝ කියනවා. ඒක විරුද්ධ වෙනවා. අකුසල මූල කියනවා. පුණ්‍ය මූල කියලා කියන්නේ. එතකොට පැහැදිලිවම දැක්කම මාතකරණ සූත්‍රයෙන් විදිහට සම්මාදිටිය කොටස් දෙකයි. එකක් තමයි ශාස්ත්‍ර වූ පුඤ්ඤභාගී සම්මාදිටිය. ඒකට සාස්වා පුඤ්ඤභාගී කියන වචනම තියෙනවා. ඔව්. පුඤ්ඤභාගී වෙනට බර වෙච්ච කෙනෙක්. එතකොට සම්මාදිටිය කියන එක සාමාන්‍ය කුසලෙන් විතර කරන්නේ. එතකොට කුසලයේ කොටස් දෙකක් බෙදෙනවා. එකක් තමයි ශාස්ත්‍ර වූ පුඤ්ඤභාගී කුසලය තියෙනවා. ඒ වගේම ආර්ය වූ අනාත්‍ය වූ මාර්ගාන්‍යයක කුසලයක් තියෙනවා. එතකොට කුසලයක කුසලයක් ලෞකික කුසලයක් අනිත් එක ලෝකෝත්තර කුසලයක්. ඒ ලෞකික කුසලයටම කියන වචනයක් තමයි පුණ්‍ය කියන්නේ. හැම පුණ්‍ය කර්මයක්ම කුසල මූලයෙන් එන්නේ. හැබැයි හැම කුසලයක්ම පුණ්‍ය කර්මයක් වෙන්නේ නැහැ. ඇයි ලෝකෝත්තර කුසලු කියන්නේ? හැම පුණ්‍ය කර්මයක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පුණ්‍ය කර්මයක් වෙන්නේ නැහැ. ඇයි ලෝකෝත්තර කුසලු කියන්නේ? එතකොට පුණ්‍ය සහ කුසල කියන එක එකක්ද දෙකක්ද කියන අහන ප්‍රශ්න වලට ඔව් නැහැ කියලා උත්තර දෙන්න බැහැ. එහෙම උත්තර දුන්නොත් ඒක සම්පූර්ණ උත්තරයක් වෙන්නේ නැහැ. ඒක හරියට හැම කාර් එකක්ම වාහනයක් කියලා වගේ තමයි. නැත්නම් හැම වාහනයක්ම කාර් එකක්ද කියලා වගේ තමයි. හැම කාර් එකක්ම වාහනයක්. හැබැයි හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. ඒ කාර් මොනවාද තියෙන්නේ? ලෝකෝත්තර කුසල කියන්නේ ඔව් ලෝකෝත්තර කුසලයේ කියන්නේ ඇත්ත මේකේ ත්‍රිවිධ මට්ටම් තියෙනවා. නමුත් ඉහළම මට්ටමක ස්වාමීන් වහන්සේ කියලා ගැනීම හැබැයි මේ මට්ටමට නොගියත් අර කියනවා අතිවිදේ කම්ම අකන්න සුත්තං අකන්න සුත විභාගම් කියලා. කම්මක් නැහැ සම්පතී කලුත් නොවන සුදුත් නොවන කර්මති. අන්න ඒවට තමයි ලෝකෝත්තර කුසලයේ කියලා කියන්නේ. අපි මේ මට්ටමේ ඉඳලා වුණත් යම්කිසි කෙනෙක් උපරිම ලෙස සිහිය තියාගෙන ඔව් හේතුඵල ධර්ම දකිනවා නම් සම්දේර දකිනවා නම් ඒ දකින මොහොතේ ලෝකෝත්තර කුසලයේ වැඩක් වෙනවා. හැම වෙලාවෙම විස්තර පිළි කෙනෙක් වෙන්නේ නැහැ. නමුත් ඔබ ඒකට ගුරු වෙමි යනවා නම් ඒක කම්මක් ඇය සංගතති. කර්මක්ෂය පිළිම සඳහයි කියන්නේ. ඒක අවිද්‍යා පත්‍යයෙන් හදද්දලා නෙමෙයි. අවිද්‍යා පත්‍ය සංඛාර වලට ගියලා පුඤ්ඤාද සංඛාර පුඤ්ඤාද සංඛාර ආනෝපි සංඛාර මට්ටමට ගියේ නැහැ. ඒක අර කර්ම හතරෙන් අර පුඤ්ඤාද සංඛාර පැත්තට ගිය එකක් නෙවෙයි. ඒක සුදු කර්ම පැත්තට ගිය එකක් නෙවෙයි. ඒක සුදුත් නොවන කලුත් නොවන කර්ම ගැන කියන එක. ඒක තමයි ද්විතීයික කම සූත්‍රයේ දායක තියෙනවා. ඒකට සම්පූර්ණයෙන්ම එක අතකින් දැනුම තියෙනවා කියන සම්බන්ධය ගැන දැන් විතරක් කියලා බෑ මේ මොහොත තුළ සිහින් ඉන්නවා. සිහින් නොහිටියොත් අපි අර කණින් කුවේ විඥාන කර්යාව ආඥා කර්යාව කරනවා. විඥාන කර්යාව ඥාන කර්යාව වලට පත් කරන්න පුළුවන් දෙෙහි සිහියකින් නොවනකින් දැනුමකින් ඉන්නට ඕන. එතකොට පුණ්‍ය සහ කුසල කියන කාරණා දෙක අපි සඳහන් කළේ. එතකොට සම්පහස ගාථාවේ පැත්තෙම කුසල සෝක සම්දා කියන තැනදී දක්වනවා සමහර විද්‍යුතුන් පැහැදිලිම උදාහරණ සහිතව ඒ කුසල සෝක සම්දා කියන එක කියන්නේ ලෞකික කුසලයේ කියන කාරණා. දාන්සල බාහයෙන් කතා කරනවා. සකිත්ත පරියෝධනාවෙන් කතා වෙන තමයි සැබෑ ලෙසම ලෝකෝත්තර කුසලය කියන්නේ. නැහැ අපේක්ෂාවෙන් නඳුන්නයි කියලා ලෝකෝත්තර කුසලයක් වෙන්නේ නැහැ. දැන් වාහ වෙනත් ආරම්මලාවක් නම් ආරම කිසිම අදහනක් නොගන්න. කිසිම ආරමක් ආදනයක් නැන්නේ නම් දෙවියන් කියන කතියක් ගන්න නේද? එහෙම දුන්නේ නැහැ ලෝකෝත්තර කුසලයක් ගන්නෙ. ඒක ලෞකික කුසලයක් නෙමෙයි හිතන්නම ඕනේ සාංගයේ දැක්මකට තමයි කියන්නේ මේක. තමයි සමාධියෙන් ඉඳගෙන කාරණේ මත හැබැයි බුදුහාමුදුරුවෝ එක ලක්ෂණයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ ලෞකික කුසලයේ මහරකෙන්නේ හොඳම උදාහරණයක් දෙනවා. හරිම වැදගත් උදාහරණයක් අහම වුණා. අනුකරණිකය එක්ක නිපාතේ කාරණයක් සඳහන් වෙනවා. අවුරුදු 120ක් වෙන බ්‍රාහ්මණ දෙන්නේ දසද බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. බුදුරජාණන් වහන්සේ හමු වෙන ඇවිල්ලා ඕවහන බුදුහාමුදුරනේ මට දැන් අවුරුදු 120ක් වෙනවා. මේ 120ක් වෙන අවස්ථාව වෙනකම් මම කිසිම කුසලයක් කරගත්තේ නැහැ බුදුහාමුදුරනේ මට යහපත වෙන දෙයක් කියන්නේ කියලා. බුදුහාමුදුරෝ කියන්නේ ඔබ පුණ්‍යයක් ක්‍රියා කරන්න කායික වාචික මානසික සංවරයෙන් ඉන්න කියලා කියනවා. එකෙනම සූත්‍රයක් කියන්නේ ඒ එකතැනක සඳහන් වෙනවා. ඊට පස්සේ තවත් තැනක අනුත්තරණිකයි මේ දේවතා සංස්කෘතිය දැක්කනවා. අර එදා අතන අනුත්තරණිකයි දැර කියපු ගාථාව අර බ්‍රාහ්මණයට තව දෙවියෙක් ගැන බුදුහාමරණෙදි කියනවා. උපනීත ජීවිතම අප්‍රමායෝ ජරෝපනේත අත්තන සංසිතාන ඒකම් බයම් මරණයට එක්කමානෝ පුණ්‍යානි කැඩද සකාමානි. ඒක තමයි අර අවුරුදු 120 බ්‍රාහ්මණයට එදා බුදුහාම දේශනා කළේ. එතකොට ඒ දෙවියන් කියනවා මෙතන නෑ ඇත්තම මෙතන දේවතා සංගුප්තේ නෑ අනේ කරා දේවතා කියලා නම් කවුද කියලා නෑ. බොහෝ දෙනෙකුට අනුමාන කරන්න පුළුවන් අර එදා මනහාව බ්‍රාහ්මණය තමයි මේ දෙවියන්ට නඩ ඇවිල්ලා මේ ගාථාව බුදුරජාන් වහන්සේ ළඟට සඳහන් කළා. මොකද ගාථාව උපනීත ජීවිතම ප්‍රමාදෝ ජරෝපනීත සංසංතාන ඒතං බයං මරණය පෙක්කමානෝ පුණ්‍යානි කයරත සුඛානි කියන බුදුහාමරට මේක කියනවා. බුදුහාමරට දෙන්න නැහැ. බුදුහාම මේක පිළිගන්නේ නැහැ ප්‍රතිචාර කරන්නේ නැහැ බුදුහාම දාකරන ස්තල කියලා. උපනීත ජීවිත මාර්ගමාරෝ දරෝපනී ප්‍රස්තන සම්පිතානා ඒතං බයං මරණය පෙක්කමානෝ ලෝකානි සම්පදේ සම්පිතේ. ඒක එතකොට ඇත්තෙන්ම මේ ගාථා දෙක දිහා බැලුවම මොකද කියන්නේ? පළවෙනි ගාථාවේ ස්වර්ග මාර්ගයේ දෙවෙනි ගාථාවේ මොහ මාර්ගය. එදා නම් බුදුහාමුදුරුවෝ ගාථා දෙකම කිව්වේ. එදා බුදුහාමුදුරුවෝ තේරුම් ගන්න ඇති. එදා වරුදු එක සිවිස්සක දුරවල හිටියගෙන එදා උඩ බුදුහාමුදුරුවෝ කරන්න පුළුවන්කම තිබුණේ සුගතිගාමී මාර්ගය කියන විතරයි. බුදුහාමුදුරුවෝ එදා මට්ටකොණ්ඩලෙ දැකපු වෙලාවේ මට්ටකොණ්ඩලෙ පුළුවන්කම තිබුණේ සුගතිගාමී උදව් කරන්න විතරයි. බුදුහාමුදුරුවෝ චක්කමාණන්ගේ මොන කැක වෙලාවේ චක්කමාණන්ගේ කරුණ කුමාරේ අවුරුදු 8ක් සුවනේ කැක් කියලා බුදුහාමුදුරුවෝ නම් ධර්ම ගැඹුරක් කියන්න තිබුණා. නමුත් දැන් චක්කමාණන්ට ඒ වගේ ගැඹුරු දෙයක් කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ වල සම්භව දානසන කියලා උදසුගති නම් මාර්ගයෙන් පෙන්නන. එතනට ඕ දෙවියන් වටපත් කරනවා. ඒත් අනිත් වගේ තමයි මේ අවස්ථාවෙත් මේ අවුරුදු 120ක කෙනාට එදා බුදුහාමුදුරුවෝ කරන්න පුළුවන් උපරිම උදව් වුණේ පරම මාර්ගය කියන එක විතරයි. හැබැයි ඒකම නැහැ කියලා කියනකොට බුදුහාම කම්මැට කරේ නැහැ. බුදුහාම වේදිකාවට කටයුතු කරා. මොස්මාරි කිව්වා. මෙන්න මේ සම්බන්ධය දැන නැති කෙනෙක් මොකද කියන්නේ? කියන්නේ බලන්න බුදුහාම රෝයි පින් කරන්න කියලා නැහැ. පින් කරන එක හතර දික් වෙනවා. කුසල කරන්නේ නැහැ කියලා කියන්නේ. ඕව කරගෙන ඉන්නට වැඩක් නැහැ කියලා කුසලෙත් නිග්‍රහ කරනවා. බුදුහාම දේශනා කළේ මා මඤ්ඤයත් පුඤ්ඤත් නමස්සං ආගමසති. බුදමින්දු නිපාතේන බුදුමෝබි පුරති පුරති දීරෝ පුඤ්ඤස්ස තෝතෝ පදාතින කිය. යත මා පුඤ්ඤස්ස බාහිය කියන කෙන සංග්‍රහ කරන්න පා වෙන ප්‍රායයන් කහල දෙන්න. සමහර තැන්වලදී පින තමයි කියන්න ඕන එක නැත්නම් බෑ සමහර විට දායකත්වය කරන්න බෑ. එනිසා බුදුහාමර මහා කරුණිකයි ඒ වගේම මහා ප්‍රඥයි. එනිසා උන්වහන්සේ යම්කිසි කෙනෙකුට දැඩිවම මෝක්ෂ මාර්ගය අවශ්‍ය නම් ලොකුසාටි බාහිර ධර්මයේදී පස්සගමහන සර්වථාන්දරෝ මේ වගේ ඇට ඍතුවම මහත්සේ මොක්ෂ මාර්ගයේ දේශනා කරා. නම් සමහර අයද ස්වර්ග මාර්ගය විතරක් දේශනා කරනවා. සමහර අය ඕරියන්ට් එක වැඩි තැන්වල පිළිස වැඩි තැන්වල දෙකම කියලා කියනවා. අනුකූල ප්‍රතිපදාන විදිහට මුලින් ස්වර්ග මාර්ගය කියලා ඊළඟට මොක්ෂ මාර්ගය කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? ඒ ඕරියන්ට් එකේ ඉන්න විවිධ චරිත තියෙන අය. ඒ කාටත් ප්‍රයෝජනවත් වෙන්නේ ස්වර්ග මාර්ගය මොක්ෂ මාර්ගය දෙකම දේශනා කරනවා. සමහර තැන්වලදී තවත් විශේෂ කාරණයක් එකම පුද්ගලයාට එකම தත්ත්වයේ තේරුම් ගන්නම සරග මාර්ගයේ විතරක් තේරුම් ගන්න පුළුවන් වුණත් මොක්ෂ මාර්ගය දේශනා කරලා තියෙනවා. උදාහරණයක් ඇටේ වැඳපජ සූත්‍රය. වැඳපජ සූත්‍රයේදී ගන්න කණේකාම ඕලාරි විදිහට අහනවා ස්වාමීන් වහන්සේ මල් මාලා දරනයි ගිහි කටයුතු කරනයි ධර්මල් අදනයි ඒ වගේ අපිට මෙලවත් කරුවා ජාත වෙනසු පිළිසන දෙයක් දේශනා කරන්නත් උදාහරණ උත්සාහ සම්බදන් ආරක්ෂක සම්බදන් කල්‍යාණිකතා සමජීවිකතා මෙරෝ ජීවිතය දේශනා කළා. ඊළඟට සරණ මාර්ගය විතරක් නෙවෙයි මොක්ෂ මාර්ගයක් කියලා කියලා තියෙනවා දෙවෙනි කාරණය. ඔහු ඊළඟ පරිලෝක යන දෙයක් විතරයි. සද්ධා සම්බදා, සීල සම්බදා, කාම සම්බදා කියලා ආසන්න රංගකෙනින්ද උදේ අභයලාමිනේ කන්නා. අච්චර ගිහි වන්දන අච්චර ඕනාලේ විදිහට ඉල්ලීමක් කරපු මනසේට බුදුහාම ප්‍රවසන් කරේ ඉන්නේ අපි ගන්න නැහැ. කෙලිම සමදේය පරිසම්මාදේ සම්බන්ධ කරලා බලවසන් කරන්නේ. ඒ නිසා අපිට මේක හොඳ පාඩම්. බුදුහාමුදුරන්ගේ දේශනා විලාස දෙකම ලක්ෂණයක් තමයි. එකම දේශනාව තුළ මේ ගැඹුරට යෑම දැක්කේ. සරලයක් විදියට මංගල සූත්‍රය. අසේවනාක බාරණකේගේ පටන් ගන්න. බුද්ධ දාර්ශනිකව මාතාපිතෝ පටන් ගන්න මේ කරණා කියලා අවසන් වෙනකොට අරියසක්කාන රත්නං ඒ සම්මංගලම උත්තමං අශෝකං විරගන්තේ මං ඒ සම්මංගලම උත්තමං අන්තිමට ප්‍රතිව මෙන්න පැත්තට ඉලක්ක කළා. එතකොට මෙන්න මේක තමයි බුදුහාමුදුරු කෙනෙක්ගේ දේශනාවේ ලක්ෂණය. උන්වහන්සේට ලැබෙන වෙලාවම උපරිම ලෙස ශ්‍රාවකෙක පැත්තෙන් උපරිම වාසය කරන උත්සාහ කළා කියන. ඒ නිසා අපට විශේෂයෙන් විස්මනා කළ විදිහට ගැඹුරුයි අද සරල එකක් කියන හෙට ගැඹුරුකම් කියන එක නෙවෙයි ආපේ බණහනක නම් හෙට දවසේ මිය කියලා කරලව දැනගෙන ඉන්න පුළුවන්. එනිසා අපට ලැබෙන මුල්ම අවස්ථාවේදී කියන්න පුළුවන් උපරිමයේ සරලක ඉඳන් ගැඹුරට අපි කියන දස්ස වෙනවා. ඒක තමයි බුදුහම දේශනාවල තියෙන ලක්ෂණ. ඒ සඳහා අපි යම් සිද්දෙක දැනවත් ඉන්න ඕන. අපිට ලැබෙන ඉතාම සුළු මතක් කියන්න පුළුවන් මට මතකයි මේ අවුරුදු 25කට වඩා කලින්. නැත්නම් 92 93 වගේ කාලේ එකදෙවි දෙසක් කාල වලට මහානායක හඳුරගෙන ප්‍රකාශ නිකුත් කරන වන්දනෙ. එතකොට නිකායන් හතරේ මහානායක හඳුරන්ට දෙසක් නිවැරදි නිකුත් කරන්න තිබුණා වන්දනෙ. එක සාමාන්‍ය සමාජයක විනාඩි දෙකක් විනාඩි හතරක් වගේ ප්‍රමාණයක් තමයි ඉඳ තිබුණේ කාලේ දෙන්න. ওই දේශනාන්තරේ මඩේ නායක හඳුරගෙන කතාව ආවා. ඒ කාලේ මහන්සිය අමරපුර සංඝ සභාවේ සභාපති. එතකොට විනාඩි දෙකක් විනාඩි හතරක් වගේ කාලයක් ගෙවිත් මෙයා ආයෙත් කෙනෙකුට කියන පුළුවන් මේ විනාඩි දෙකේ විනාඩි හතරේ මොනවද කියන්නේ කියලා. නමුත් මහානායක හඳුනගත්ත කිව්වේ මේ කාලේ. මහානායක කිව්වාද දසක් උත්සවයේ සමරන අවස්ථාව බෞද්ධයන්ගේ උසුම් උතුම් දවස මේක බුදුහාමරණ බුද්ධත්වයේ පෙරෙනව උපදින බුද්ධත්වයේ පරිණාමය සමරන ජනවල සමරණීය අවස්ථාවේදී බුදුහාමරණ දේශනා කරපු ධර්මය අපට සිහි කරනකොට ඒ ධර්මයේ ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. මෙලොව ජීවිතේ සාර්ථක වෙන කර්ම කර්ම ජීවිතේ සාර්ථක වෙන කර්ම නිවන සඳහා දෙන කර්ම මෙලොව ජීවිතේ සාර්ථක වෙන බුදුහම කර්ම හතරක් දේශනා කළා. ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් සෞඛ්‍යයෙන් සදාචාරයෙන් දෙවෙනවා. පරිලෝක සාර්ථක වෙන නම් කම්මකට සමාධියේ ඉඳලා දාන සීල භාවනා කියන ක්‍රීම පුණ්‍යයන් දෙයක් කරන්නේ. මොහොත මාර්ගය සඳහා හේතු මත නම් පිළිඳ අවබෝධයෙන් සීල සමාධි ප්‍රඥා ලැබෙනවා. ඔබ සමග සම්මා සම්බුදු සරණ. බලන්න මුළු බුදු දහම ඔගේ තියෙන. එතකොට මෙන්න මේක තමයි දර්ශනය කියන්නේ. මේක ඇත්තම දර්ශනය කියන දෙයක් නෙමෙයි මේකට තමයි ධර්ම දේශනා. අපි දක්ෂ වෙන්න ඕනේ ඒ වෙලාව තමයි අපිට ලැබෙන ඒ සුළු කාලය තමයි වටිනේ. හාමුදුරුවෝ හැදේට මතක් කරගෙන අපට ලැබෙන ලොකුම දේ ඕනියන් දෙක. අපට පිරිසක් අමතන ලැබෙන දේ තමයි අපට තියෙන සංසලකට වඩා වටින්නේ ඕනියන් දෙක. ඉතින්න්නේ ඔඩියන්ස් එකේ තත්ිය උපරිම සාධනීස්ක කරන්න ඕන. ඒ අයගේ උපරිම ලෙස මනස දිනු කරන්න පුළුවන් විදිහට අපි අපිට තියෙන දෙන්න පුළුවන් දෙයක් දෙන්නවා කියන්නේ. නැත්තම් ඉතින් කෙලිම කියන්න පුළුවන් සීලේ පරිත්‍යාගය රෝස පන්නු චිත්තම් පඤ්ඤාන්ත භාවය ආතාපිනිකෝ විකුසෝඥාන කියන යතනාමද රූපන්ට ආසේ සමුපෘජති එතෙසත් චින්තකේ ජඩම් කියලා කියන්න පුළුවන්. ලෝකෝ ප්‍රඥාන්තය කියනවා. ඒක කිව්වම මට තේරෙනවා නම් ඒක කිව්වම සෝවාන් වෙනවා නම් අනාගතේ වෙනවා නම් අපි දැන්වත් ඕනේ නැහැ. අපි ධර්මයේ වගේ ඕනේ බෙදලා බෙදලා කියන්න ඕන ප්‍රඥාව අඩු වෙයි. විශේෂයෙන් මේ වගේ කාලයකදී අපට ඉහළ කල්‍යාණ මිත්‍ර අඩු කාලයක මඟපරලාගේ සත්පුරුෂයන් කල්‍යාණ මිත්‍ර අඩු කාලයක අනිවාර්යයෙන්ම අපි ධර්මයේ ස්පර්ශ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි අර වණ යන්න ගැදෝරි වගේ වෙනවා. ඒ විනය පිටකේ මම අන්තිම මේ පස්වමහ දේශනා කරපු ඔක්කොම දෙකේ විනය පිටකේ උදාන දේශනා කරපු සම්පූර්ණ පරිවෙන් රහතන් වහන්සේලා 1000 විතර 69 විතරක් නෙවෙයි ගුරු වෙල කාශ්‍යපතුලේ 17ක මුළු පරිවෙන් 1050 විතර වෙනකම්ම කියපු කරුණු ඔක්කොම විනය පිටකේ මහාගපරි තියෙනවා. ඒකට ගෙනුම් කර කරන්න පුළුවන් නේද විනය විතරක් කියන්නේ කොහොමද රහත් මේ සීලයටත් කියලා රහත් නේද ඔය එහෙම කියන්න පුළුවන් නැත්ද එහෙනම් මම එක එක විදිහට කියන්න දැන් පුළුවන් නම් එකම පිටකෙත්තර මේ සියල්ලක් තියෙනවා සූත්‍ර පිටකයක් ගන්නත් එකම කර්මයක සූත්‍රයක් ගන්න සීල සම්බන්ධ කර්මයක් ඔය ඇත්තම අවබෝධ ඥානයම ධර්මදේශනා විදිහට බුදුහම කියලා තියෙනවා. දැන් උදාහරණයක් ඇටියෙද බාහින්දාරු කියලා කියපු දෙකේ දෙකම ගන්න කතාව. ඇත්තම ඒක සම්පූර්ණම රහතන් වහන්සේගේ අත්දැකීමක්. රහතන් වහන්සේගේ අත්දැකීම කෙලින්ම බුදුහාමරෝ බාහිර දේශනා කරනවා. ඒ තුලම හිත පිටවගෙන මොකද උනේ? ඒකම විදර්ශනාට වඩලා බාහිරයි තා සලකමුදකෙවි රහතන්. ඒ කලින් සංසම්බුදයන් කාලේ උපන්වස කර්ණ දෙන ප්‍රමුඛනේ. හැබැයි දැන් ඒකමලගෙන සමහරක් කර කියන්නේ. ඔය දෙකේ දෙකම තමයි බැලුම් වැඩි වෙනකොට ඔන්නෑ කියලා තරගවල කරන්නේ. සාමාන්‍යයි. ඒක හරියට මොගලන් හාමුදුරුවෝ කන්දන් වල කියලා පණිනව පල්ලයට පැනලා ඉඳි බල යනවා. තව කෙනෙක් කියන මොගලන් හාමුදුරුවෝ පැනලා මට බැරි මොකද කියලා තාත්තු දුන්නා. අත පැය කඩන්නේ තමයි. අන්නේ වගේ තමයි වර්තමාන සමහර අය ප්‍රතිඵලයෙන් ධර්ම දේශනා කරනවා. මේක හරි බලන්න. කෙනෙක්ගේ දක්ෂතාවය බලන දේශකගේ ප්‍රතිඵලයේ කෙනෙක් හිටින්නේ. තේර තේරි ගන්නට බලපුවම ප්‍රතිපත්තික ඔක්කොම කියන්න පුළුවන්. සතියෙන් ඔක්කොම තේර තේරි ගන්නට බලන රහතන්තුන් අධ්‍යයන දෙක කියන්න පුළුවන්. එහෙම කිව්වට දැක්සෙක් නැන්නේ. දක්ෂතාවය තියෙන්නේ ඒ ප්‍රතිඵලයට නැතා වෙන්න ගන්නවන මාර්ගය. කොහොමද පියවරෙන් පියවරයන් කියන්නේ? තමන් ඒකට පත් වුණා නම් තමන් ආපු මාර්ගයේ පියවරෙන් පියවරෝ කියන්නේ. අන්න ඒක තමයි දේශකයන්ගේ දසතය වන ප්‍රතිපල කියන හැටි. අද වර්තමාන විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ප්‍රතිපල ප්‍රකාශ කරන අවස්ථාව. නරකන් මාතල ගැටෙන කියන ඒක හරිය සමාධිය නම ගැන දෙයක්. අන්තිමට තමන්ගේ ගුරුවරයෙක්වත් අධ්‍යයනය කරන්න නැති මට වෙලාව බුදුහාමරණ මරපාන පූජා කරන්නේ නැති මට්ටමක කල්යනා කරා. එදා සරුවත් මහඳුර සමන්ත බණ කියලා දීපෝ. යාත්‍රි මහඳුර හිතුව පැත්තට වැඳලා තමයි හිත දානකට දුන්නේ. අද මේ මහා දර්ශන වගේ කියන අය දැන් බුදුහාමරණ රටාදේ වැඳලා එකතු කරලා වනේ සූදානම්. එතකොට තේරෙන මේ බලන් ධර්මයේ ප්‍රතිපදාව කොහෙද ඉන්නේ? ඉතින් ඇත්තෙම අපිට ධනඥාන අවශ්‍ය වන්නේ ඒක නැත්නම් අපි ඇත්තේ මේ කියන හැම දෙයක්ම හරිය ලස්සනට විචිත්‍රව කියනකොට අපි හොට නැවැරෙනවා නේද? ඒක බයමක තමයි ඒක නෙවෙයි. එතෙන්දී අපට වඩා අල්ලහා කරුරට ඒක කිව්වොත් ඉන්නේ සමාජය කොහෙද යන්නේ කියලා. දැන් අපිට දෙපැත්තම තේරුම් ගන්න එක අපි හොඳයි. අලුත මහනෙච්ච කෙනෙකුට විදිහම කිව්වොත් මොකද වෙන්නේ? ඔය කියන ප්‍රතිපලණේ કોઈ මහා දර්ශනය අලුතෙන් මහනෙච්චගෙන උඩ කිව්වටින් එයාට ගන්න සරල දෙයක් තියා උදේට අවදි වෙන්නවත් නැහැ. මිනිස්සේ දාන ගෙනාවත් එළියටවත් බහින්නේ නැතනේ පන්සල. ඇයි ওই දානෙම පිළිගන්න කියලා නම් හිතියලා යන්න. ඈ බුදුහාමුදුරුවෝ දැන් නිදහසේ ඉන්න නිදිය ගන්න කොහොමද කියන්නේ? තරවිතර. දැන් බලන්න අද පන්සල හාමුදුරුවෝ දෙන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ නල කොහොමදන්න බඳින අතුපතු ගන්න මිනිස් වෙන්න කලින් ඔක්කොම ටික සෝදාන කරලා තියනවානේ. ඒ අර හනුකර ප්‍රතිපදා ඉන්නකොට ඒ ටික මුකුත් නැති වෙනවා. මේ අද කියන විදිය සමහරවිට දේශනා අහන්න. මේක හරියම බයනක තියෙනවා. දැන් බුද්ධහ පචායනේ කියන එක මාර්ගඵලාවේ උතුමරෝ තමන්ට වඩා වයසින් වැඩි පුතග්ජනයට වන්දනමාන කළේ නෙමෙයි. එහෙම සාසනයක් නෙමෙයි. මාර්ගඵල ලබා ගත්ත රහතන් වහන්සේලාගේ එහෙම සම්මන්නේ නැහැ. එයා වැඩි කියන වන්දන කරන්නේ. ආර්ය උපවාදයේ කියන එක වෙනම කතාවක්. බුද්ධහ පචායනේ කියන එක මාර්ගඵලයට වඩා කියන තියෙන දෙයක් සමාජ සම්මතයක්. ඒක බුදුමහත් අගේ කරා. ඉතින් අන්න ඒ වගේ චාරිත්‍රා පද්ධතියක් මත තමයි මේ සාසන ප්‍රයත්න තියෙන්නේ. දැනුමට විතරක් නෙවෙයි. නමුත් අද වර්තමානයේ අපට දකින්න පුළුවන් දේ තමයි මේක බොහෝ දෙනෙක් අතක දාලා මහා හිතුවක් හර විදියට තමන් ගන්න දේවල් මහා විචිත විදියට විස්තර කරනවා. හරි ලස්සන විස්තර කරනවා. ඒ යන අය දිහා බැලුවම ඒ අනුගාමිකයන් දිහා බැලුවම මේ අනුගාමිකයන්ගේ බුද්ධිලි චරිත දිහා බැලුවම හොඳට තේරුම් ගන්න පුළුවන් ඒවලම් පතන දෙන්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි විශේෂයෙන්වත් පිළිවෙත් ඇතුළු මේ මූලික සම්ප්‍රදාය එක් යන දේවල් විශේෂයෙන් තේගියාවල ඉඳන් අපට ලොකු සංකල්පයක් මේකේ තියෙන ඒ වගේ ලොකු අර්ථයක් තියෙනවා. ඒ තුළ තමයි මේ සාසන මෙතෙක් කලක් ආවෙම නැත්නම් උරු අර පද්ධතියම බිඳ වැටෙනවා. ඔව් චේතෝමත් කියන ධ්‍යාන වැඩලා ඒ තුළින් මනස ලබනා ඉන්නවා සංඥානුත් කටියක් ඉන්නවා. ඒ කියන්නේ ත්‍රිවිද්‍යාව කියන එක හැමදේනම ත්‍රිවිද්‍යාව ළමන්නේ. පුබෙන සංඥානේ, දීපජක් ඥානේ, ආශ්‍රවක් ඥානේ කියන මේ ත්‍රිවිද්‍යාව හැම කෙනෙක්ම ළමන්නේ. සමහර ආශ්‍රවක් ඥානෙ විතරයි ළමන්නේ. එනසානේ සමහර අය හොදින් සමහර අයගෙන් අහන ඔබ රහත්ද කියලා. ඔවමම රහත් කියලා කියනවා. අහන ඔබට දීපජක් ඥානේ තියෙද? ආශ්‍රවක් ඥානේ තියෙද කියලා. එතන ඒවා නම් නෑ මට කියලා. ඊට පස්සේ සමහර අය පිළිගන්නේ නෑ. ඊට පස්සේ කියනවා ඔයාලා පිළිගන්නකම මම කරන්නේ නෑ මම ප්‍රඥාඥයෙක් නිවන් දැකම කෙනෙක් කියලා. එතකොට ත්‍රිවිද්‍යාව හැම කෙනාම ලබන්නේ නැහැ. ආශ්‍රවක් ඥානෙ පමණක් ලබනා ඉන්නවා. එයාට දීපජක් වාදී සංකේ කෙනෙක්ස් නැහැ. එහෙම නැහැ කියලා බැහැර වෙන්න සමහර අය ආශ්‍රවක් ඥානෙ විතරක් අරෝ සමහර අය පස්සේ කාලේ ධ්‍යාන අභිඥා දිනු කරලා පස්සේ දින වෙනවා. ඒ දින වෙන තමන්ගේ අවශ්‍යතා සඳහන් වෙයි සමාජයට හදපත කරා. ඔතන ඔව් චේතනමුක්ත කියලා කියන්නේ මම වර්තමාන වේගත්තේ මධ්‍යන කළ නැහැ. මම දන්න විදිහට චේතනමුක්ත කියන්නේ ප්‍රථම ධානයදී ධ්‍යාන ලබන ඒත් එක්ක ධ්‍යාන පාදක කරගෙන ඒ තුලින් මාර්ගයට පත් වෙන කෙනා. සමත පූර්වංගම විපස්සනා කියනවා. එතකොට පඤ්ඤාමුක්ත කියන්නේ අපි කියන්නේ සුෂ්ක විදර්ශක කියලා. ඒ මට්ටමින් ඍජුවම නැත්තම් විදර්ශනා පූර්වංගම සමතෙදී ගිහිල්ලා විදර්ශනාව ස්කන්ධ ධාතු ආයතන මෙනෙහි කළා ඒ තුලින්ම සාන්දහාට පත් වෙන කෙනා. නමුත් දෙන්නම නිවන් දැකපු අය. ප්‍රථම ධානයේදී ධානාංග පිළිතර තමයි අවස්ථා වෙන්නේ. නමුත් ඒක දිගට තියෙනවා කියන එකක් නැහැ. ධානා කියන්නේ පංච නීවරණ දුර්වල මට්ටමේදී තමයි සෝතාපන්නති මාර්ගඥානය පහළ වෙලා ඵලයටපත් වෙන්නේ. හැබැයි දිගටම රැඳෙනවා කියන එකක් නැහැ. දිගටම ස්ථාවරව තියෙන අනාගතයට පස්සේ. සෝවාන්ෙච්ච කෙනාට දිගටම ධානා තියෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. නමුත් අනාගතෙච්ච කෙනා අනිවාර්යයෙන්ම අදම වශයෙන් ප්‍රථම ධානය හරි තුන හරි ස්ථාවරව යැසගෙන ඉන්නවා. ඒ නිසා තමයි අනාගතෙච්ච කෙනා මරණයන් පස්සේ නැවත කාම ලෝකෙට නොයන්නේ. ඔව් වෙන්න පුළුවන් ඇති ඉතින් ඒ වගේ විශේෂයක් වෙන්න තියෙන ඉතින් අපිට ඒක ගන්න බෑ. අපේ පරිමුඛං සතින් උපට්ඨවෙත්තා කියන විස්තර කළ තියෙනවා අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගේ. මොකද්ද පරිමුඛං සතින් උපට්ඨවෙත්තා කියලා කියන්නේ කියලා. ඒකේ පැහැදිලිවම කියනවා නාසිකා ජීවාන්ත නිමිත්ත ඒ වගේ. විතරයි මම මොකද? නායක හඳුරන්නේ සිහි අභිමුඛ කියන එක විස්තර කළ තියෙනවා අභිධර්ම පිටකේ ඥාන විභංගේ. නාසිකා ජීවාන්ත නිමිත්ත ඒ වගේ. නාසය අගෝ මේ මුඛය ආශ්‍රිතව කියන එක උඩුතලයේ කියනවා. ඒකම තමයි මහරාවුල වාද සූත්‍රයේ තියෙන්නේ මේ සිහිය අභිමුඛ කොට රාවුල හඳුර ගසන් මුල හිටියාගෙන ඉන්නේ. උන්වහන්සේ ආනාපානසති කරපුවා තමයි. සිහිය අභිමුඛ පරිමුඛ කොට හිටියා එහෙම ඉන්න රාවුල හඳුරන්ට සරුත්නා වේලක රාවුල ඔබ ආනාපානසති වඩන්න ඕනේ. දැන් පැහැදිලිම දැක් වෙනවා ඒක. ඔව් ඇත්තම ආනාපානසති කියන කියන්නේ ආනාපානසති කතාවේ තියෙන පරිසම්මිදාමංගිය පිටාමත් වැඩගත් නායක හඳුරන්නේ කරුණු 18ක් තියෙනවා ආනාපානසතිය වැඩගෙන අවස්ථා. අපි ඒ කරුණු 18ම මේක දක්වලා තියෙන මේ හැන්ඩවුට් එකේ තියෙන කලින් හැන්ඩවුට් එකේ. ඔය පරිංගන් සතිය ඔබට පෙස්සා කතාවත් එක්ක මේ 18ත් එක්ක හොඳට එකට තියලා බැලුවොත් තේනවා අපට ආනාපානසතිය වැඩගුණේ කොතනද කියලා. ඇත්තම ආනාපානසතිය තමයි මුළු සමසතිස් කර්මස්ථාන වලින් සුවිශේෂ භාවනාව. අනිත් 39ම කුසල විතරකයෙන් අකුසල විතරකයටපත් කිරීම කරනවා. නමුත් ආනාපානසතිය විතරයි මුලින්ම විතරක සංසිඳුවමින් චිත්ත සමතය ඇති කරනවා. අනෙතෙන්දී විශේෂයෙන් ආනාපානසති කතාවේ තියෙන 18ක් වූ උපක්‍රේස ගැන දැනගෙන ඉඳීම ඉතාම වැදගත්. ඒකේ මම මුල හෑන්ඩ්අවුට් එක ඇත්තම සිංහලෙන් විතරක් තිබ්බේ. තවත් විශ්වාසනීය දෙයක් තහවුරු වෙන මේකට පාලි පාඨයක් ඇතුළත් කරලා තියෙනවා. ඒක හොඳට බලන්න. ආනාපානසතියෙන් භාවනාව ගන්න යනවා නම් අනිවාර්යයෙන්ම මේක දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් අපි දේශනා කරන්නේ වැරදි එකක්. වැරදි කොහේ හරි මොනකට අහුවෙයි. ඒක ආනාපානසතිය විතරක් නෙවෙයි. මොන භාවනාවක් කළත් භාවනාව නොකළත් මේකෙන් ඉන්නවා. මේක තමයි සතිය වැඩෙන කරන්නේ. මේක තමයි සතර සතිපට්ඨානෙන් ඉඳීමේ මූලික සලකුණ මේ. මේ කරුණ 10ට බලන්නකො. මේ කරුණ 10ට බලනකොට මුල මැදඟ සිහිපත් කිරීම මුල මෙතනයි මැද මෙතනයි අග නාභිය කියලා මෙනෙහි කරොත් වෙන සිද්ධිය මේකේ කියනවා 10ට තියෙන බලන්න. ඊළඟට ඒ සම්පතයම සම්මේලනයේ කියන එකත් ඇත්තම ගන්නේ කියන්නේ නිර්වචනය කරනවා මේකවල මේ හරුනේ කොහොමද කියන්නේ දැන් උස්ම ඇත්තමෙන් සමස්ත ක්‍රියාවලිය ගැනම තියෙන අවබෝධය කියන එක සමස්ත අවබෝධය කියන එක. ඒක එක තැනක් කියලා හු වෙන්නේ නැහැ ඇත්තෙන්. ඒ සම්පූර්ණම ඔව් තුන්වෙනි පියවරට ආවට පස්සේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තම ආනාපානසතිය සඳහන් දීගර රස දෙක මේ විදිහට නෑනේ ඇත්තෙම එන්නේ. එකක් නේ එක විදිහට එන්නේ. එක දීර්ඝ නැත්නම් රස වල. ඔය ඇත්තෙම දැන් අර කියතක ලීරණ කෙනෙක් ලීරණකොට කොහොමද හිත තියාගන්නවන කියන එකේ උදාහරණයක් බුදුහාම දැක්වනේ. ඩක්කෝ බමකාරෝවා බමකාරන්තේ සීවා දීගං වාංචන්තෝ දීගං අංචාමිත පජානන්ති. අර එහෙම බලනකොට නිතරම එයා දීර්ඝව අදින මේ බලනවා. බලන්නේ හැබැයි අද්දක දිහා නෙවෙයි බලන්නේ. බලන්නේ අර නූල ගහපු තැනයි බලන්නේ. කීයතරේ කුඩට පහට ඔළුව දාන්නේ. එහෙම බැලුවොත් ලියරන්න බෑ. ඔහු බලන්නේ කීයතරක් නෙවෙයි හැත්තෙම්ම කීයත ළඟ තියෙන නූල දිහා බලගෙන ඉන්නේ. අර නූල් පාර දිහා බලගෙන ඉන්නේ. එතකොට තේරෙන උෂ්ම පහල යන විදිය පේන හැට නේද? හරියට සති නිමිත කියන එක අපි පාරයින ඉඳන් මේ පැත්තේ පාරේ නැහැ පැත්තේ ගෙදර දිහා බලගෙන ඉන්නවා. බලාගෙන ඉන්න අපිට වෙන වාහන මෙහෙම යනවා මෙහෙම යනවා අපි දන්නවා. හැබැයි වාහනේ දිහා නෙවෙයි බලන්නේ වාහනේ අවධානය තියනවා අර එහා පැත්තේ සීමාව තමයි බලාගෙන ඉන්නේ. අන්න ඒ වගේ තමයි ආනාපාන සතියේදී මේ ආශ්‍රිතව අපි සිහිය පිහිටවාගෙන ඉන්නකොට අපට හුස්ම ඇතුළ වෙන පිටන ආකාරය පේනවා. ඒ තුළ සංසිඳනවා තමයි. ඒ විතරක් නෙවෙයි යා හුස්ම බැනීම ආස්වාද ප්‍රාසාදයක නැති කර නැති වුණත් යා සතිපට්ඨානෙන් බැහැර වෙන්නේ. දැන් වෙන්නේ මොකද්ද? ආනාපාන සතියේ සිහිය පිහිටවල හිටියොත් මොකද වෙන්නේ? ආනාපාන සතියේ නැති වුණත් එම සිහියක් ඉවරයි. ඕතේ සමාධිය ආවට ඉන්න දෙයක් ඉන්නවා රුක්ම දැනි නොදෙන්නේ. දැන් ඒ වගේ අවස්ථාවල දැන් බුදුන් කියනවා තමයි. ඒ කියන්නේ අවල අවබෝධයෙන් ඉන්නේ කියලා. ඇත්තටම කොහොමද ඒක? ඒ වගේ ඇත්තටම ආනන්ද සූත්‍රය, ආනාපාන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය වගේ සෑම ආනාපාන සතිය ක්‍රම 16ක් දැක් වෙනවා. ඒතරේ 16 දැක් වෙනකොට 16 දැක් වෙන ඇත්තෙම ධාන හතරටම යන විදියට. නැත්නම් ස්කන්ධ පංචකෙම පිළිසින් දැනගන්න විදියට. සමදේ දසන දෙකම වැඩෙන විදියට තමයි 16 තියෙන්නේ. ඒ නිසා තමයි අවසාන වෙන්න අනිකාන පස්සේ ඉරෙති, අනිකාන පස්සේ විරාගාන පස්සේ නිරෝධාන පස්සේ පටිණිස්සක් ගන්න පස්සේ දක්වාම යන්නේ. කෙනෙකු විදර්ශනා කියන්නේ. එතකොට ඒ මට්ටමට යනකොට දෙකෙන් ටික ඔබේ සංසිඳනවා. ආනාපාන සතියෙන් පටන් ගත්තොත් දැන් බලන්න අනිත් කාරණා දැන් මෙයා තේ කරන්නේ. එතකොට අරකින් හිත ස්ථාවර වෙලා හිත තැම්පත් වෙලා ඕ ඉහළ තලයක දැන් මේ ඉන්නේ. එතකොට ආනාපාන සතිය තුළ සංසිඳනවා. පස්සම් බයන් කිත සංකාරම් මොහොම කියකේ සික්කිත සංකාර පිටක් විචාර සංසිඳනවා. හැබැයි තමන් අවදින් ඉන්නවා මේක. තමන් නිදගෙන හිටියොත් ඉතින් සංකාර සමතේකට වගේ තමයි හිතෙන්නේ. නමුත් නිඳ ඉන්න එක. හොඳ ආධ්‍යාත්මයෙන් ඉන්නේ තියෙන නිද නෙවෙයි ඔහු ඉන්නේ. හොඳ අවදිමත් බලෙන් සතිමත් බලෙන් ඉඳගෙන තමයි මේ මට්ටමට හිත යන්නේ. ඇත්තම දැන් අපි ආරම්භයේදී මේ භෞතික ස්ථානයක් සීපත් කරාට ඇත්තම ඉහළට යනකොට ස්ථානයකට කියලාත් මතින් නෑ ඇත්තෙන්ම මේ ආශ්‍රිතව හිත තියාගෙන ඉන්නේ. මුලදී අපි තන ප්‍රකට කරගන්න හොඳට හයියෙන් හුස්ම අරගෙන මෙතන ස්පර්ශ කරගන්නවා. කරගත්තට දිගට මේක ගැට ගහලින් නෑ ඇත්තෙන්ම. මේ ආශ්‍රිතව හිත තියාගන්න විතරයි කියුවේ. නැත්තම් දැනකට කියලා මතින් ඒක ඇත්තෙන්ම ලොකු වෙහෙසක් කරන පහ වෙනවා. ඒක මනසින් තමයි සිහි කරන්නේ. සමහර ඒකෙන් තමයි ආරම්භයේදී ඒක උපක්‍රමයක් විදිහට තියෙන එක වැරදි නැහැ. ඒක මුල් කාලේ හිතේ උඟක් විතරින නිසා ඇතැම් විට 1-2 කියලා 1-2 කියලා විතරක් කියමු. සමහර ඒ කාලේ 1-1 කියලා ජීවත් කරනවා. සමහර ඒ කාලේ 2-3 එහෙම කියලා 10ට කියලා 10 ඉඳන් අය අඩුවට එහෙමත් කරනවා. ඒ ගණන කියලා එකක් තියෙනවා. ඒකම සමහර තැන්වල විස්තර කළා කියනවා. ඒ විස්තර කළේ කියන්නේ ඒක උපක්‍රමයක් මූලිකවම අර හිත විතරේ නඩු කරගන්න මූලික අවස්ථාවක් විතරයි. ඊට පස්සේ පත් කරගන්න. දිගටම ඒක තියාගන්න. සමහර අය වාහනික විතරේ ඡයයට නිකන් කාර්මික උපක්‍රමයක් විදිහට දක්වන එක. හැබැයි හුඟක් දක්වන අයවත් ඒක දිගට කරන්න කියලා කියන්නේ නැහැ. ඒක ඉක්මනට මේකෙන් දුර වෙලා පස් වෙන. ඔව් දැන් මේක කරන්න ඇත්තෙන් එහෙම. මේ විදිහට ප්‍රාථමික උපක්‍රමයක් විදිහට තියෙන හැබැයි ඒ මොනවත්ක්වත් පෙරදහමේ සඳහන් වෙන්නේ නැහැ. අපිට වැඩිපුර මොකද මම හිතන්නේ පෙරදහමේ කියපු විදියටම කරන තරමට හොඳයි. ඒකට අපිට වරදින්නේ නැහැ. මොකද වෙනත් එක අධ්‍යයනයක් අපි කරන්න ගිහිල්ලා අපිට වරදින්න පුළුවන්. ඒ නිසා නිතරම අපි පෙරදහමට ගරු කරලා ඒ ඔස්සේම කරම තමයි වඩා ගන්න ඕනේ. අර ඉතින් කුස්ම ගන්න එක දැන් අතරම ඔයත් මේ අවධානය තියෙනවා. හැබැයි දිගටම ආනාපානසති තුලින් ඉන්න කියලා හිතාවක් නැහැ ඇත්තෙන්ම. ඒකෙන් ඇති කරගන්න සමාධියෙන් ටිකෙන් ටික ඒක ඇත්තෙම කානපස්සනාවට තමයි යන්නේ. නියම විදිහට ආනාපානසති කානපස්සනාවට යන්නේ. හැබැයි ඒ කානපස්සනෙන් පටන් ගන්න කොටස විතරයි සතිපට්ඨාන සූත්‍රය දක්වලා තියෙන්නේ. ඒක අනිත් 16 ආකාරයකට දක්වනකොට දෙවනි හතර යන්නේ. ඒ කියන්නේ පීතිපට සංවේදී, සුඛපට සංවේදී ආදී වශයෙන් වේදනපස්සනාවට යනවා. පස්චිත්ත චිත්තපට සංවේදී ඒ ටික යනවා. චිත්තානපස්සනාවට, ඊට පස්සේ අනිච්ඡානපස්සී විරාගානපස්සී ඒ ටික යනවා ධම්මනපස්සනාවට. එතකොට සතර සතිපට්ඨානෙම වැඩෙන විදිහ තමයි ඔය 16 විතර කරලා තියෙන්නේ. හතරක් කායනපස්සනාවට, හතරක් වේදනපස්සනාවට, අනිත් හතර චිත්තානපස්සනාවට, අන්තිම හතර ධම්මනපස්සනාවට. ධම්මනපස්සනාවෙත් මහ සතිපට්ඨානයේ සූත්‍ර වෙන කැමවල ඒකේ නීවරණ ගැන දක්වනවා, ස්කන්ධ ගැන දක්වනවා, ආයතන ගැන දක්වනවා. කොහොම කළා කළා අන්තිම හරිය තමයි බොජ්ජංග දැක්කේ. එතකොට මහා සතිපට්ඨාන සූත්‍රයේදී සතර සතිපට්ඨාන වඩන කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම ටික හරියට වලකට බැහැලා ඔක්කොම මැණික් මතලේ ඔක්කොම ගල් මැණික් නොනේවත් එක්ක අරගෙන මැණික් තෝරනවා වගේ වැඩක්. ආනාපාන සතිය කියන්නේ කැලියෙන්ම මැනේජ් එක මේකට අරගෙන කුසල් පැත්ත ටිකම බේර බේර යන දෙයක් තියෙනවා. ඔබ තමයි වැඩ කරන්නේ. අද මේ ඇත්තෙම මේකයි මිච්ඡා සමාධි කියලාකුත් තියෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා, මිච්ඡා දිට්ඨිය තියෙනවා, සම්මා සංකප්ප තියෙනවා, මිච්ඡා සංකප්ප තියෙනවා. ඒ වගේ අටකම තියෙනවා. හැබැයි එකක් තියෙනවා වැදගත්ම කතාව. මහාචාර්ය සූත්‍රයේ අටංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහ. සේකයන් වහන්සේ කරුණාවටින් යුක්තයි. අසේ කරුණාවට රහ තම සේයට තව බෙනිෆිට්ස් රිසල් දෙකක් ලැබිලා ඒක 10 වට පත් වෙනවා. රහතන් වහන්සේ සම්මා ඥාන සංඥා විමුක්තියට කාර්යනා දෙකක් එකතු වෙනවා. ඒක වඩන්න ඕන දෙයක් නෙවෙයි, අරහත උත්පරිම වැඩිමේ ප්‍රතිඵලයක්. මේ වගේ කරගෙන මාධ්‍යවල් තියෙනවා. අපි මම හිතන්නේ අපේ ඉදිරි කොටස් ටික වැඩමුනේ කාලයක් ගත වෙන නිසා. අපි මම හිතන්නේ අපි නිවැරදි මේක වඩනකොට අපිට අනිත් ඒවා දැන් උදාහරණයක් ඇරෙයිද ආනාපාන සතියේ ඒ 18ක් තියෙන උපක්‍රේස තේරුම් ගත්තොත් අපිට හුඟක් වැරදි යමනද කියලා තේරුම් ගන්න පුළුවන්. අපිට කවුරුත් පිටෙක්ගේ ගුරුවරයෙක්ගෙන් අහවලා කිව්වා කියලා කියන්න ඕනේ නැහැ. ඒක ගන්න ඕනේ නැහැ. එලිම රෙෆරන්ස් එක ත්‍රිපිටකයේ තියෙන ඒවා පරිසම්බිදාමන්ගේ ආනාපාන සතියේ වැරදෙන අංග 18ක් දැක් වෙනවා ආනාපාන සතියේ කතාව. විශේෂයෙන් අනිත් භාවනා වගේ නෙවෙයි මෛත්‍රී භාවනා, බුදුන භාවනා කොහොම හරි උගන්නලා කුසලයක් ඇති කරගන්න පුළුවන්. මොකද ඒව කුසල විතරකම ඇති වෙන නිසා නම ආනාපාන සතියේම කුසල විතරක ඇති වෙන්නේ නැහැ මුලින්ම. ඒක තනිකර විතරක නැති ගන්න එක. ඒ නිසා ඒක කරා උගන්නන යද්දී නම් හොඳටම දැනගෙනම කරන්න වෙනවා. අපි කරන කොටත් එහෙමයි, නිතර උගන්න කොටත් එහෙමයි. නැත්නම් වරදිනෝ. එහෙම වැරදි උගන්නට වඩා හොඳයි හොඳටම දැනගෙන කරන්න. ඉතින් ඒකට ලොකු ගයිඩ්ලයින් එකක් මේකෙන් ලැබෙනවා. අපි ඉදිරියට ඉඳ ලැබෙන ඇත්තම අපිට ඉදිරියට සතර සතිපට්ඨානය ගැන ගොඩක් කරුණු සාකච්ඡා කරන්න තියෙනවා. ඒකට මුලින් අපි ටික වෙලාවක් අපේ සතර කමඨයන් වල ඊළඟ තව කමඨහනක් වඩලා අඩුම ගානේ මෛත්‍රී හරි වඩලා අපි හිත ටිකක් සමාධිමත් කරගෙන ඉදිරි කටයුතු අපි සිදු කරමු. ඔන්න අපිට ටික වෙලාවක් ප්‍රවමන් දෙකක් සක්මන් භාවනා කරන්න පුළුවන්. සක්මන් භාවනා කරමින් අපි සතිපට්ඨානය පරිමතන් සතින් උපට වෙද්දා කිය විදිහට සිහිය මියස්සෙද තියාගෙන අපි මෛත්‍රී භාවනාවෙන් සක්මන් භාවනා කරනවා. සියලු සත්ත්වෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා ඒකුණත් අපිට බෙදන් කරන්න පුළුවන්. මේ පන්සලේ ඉන්න සියලුම දෙනා, මේ නගරේ ඉන්න හැම දෙනාම, මේ කවුන්ටියේ, මේ ස්ටේට් එකේ, මේ රටේ, මේ කොන්ටිනන්ට් එකේ, මේ Earth එකේ, මේ සෝලාර් සිස්ටම් එකේ, මේ ගැලැක්සි, මේ යුනිවර්ස් එකේ කියලා අපට ඕනම් කැමති විදියට ස්පේස් තියලා හරි අනුපිළිවෙලින් හරි දිගටම වඩලා මුළු විශ්වමේ ඉන්න සත්‍යයන් සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා අපිට තියෙන පියවරක් පාසා එකක් කියවහම ඇති සියලු සත්‍යෝ සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපි අද දින අපි දන්න යම් යම් භාවනා කමටහන් අපි ටිකෙන් ටික ප්‍රගුණ කරන අවස්ථාව. අපි උදෑසන ධාතු මනසිකාරය ආදී භාවනා කමටහන් කීපයක්ම වැඩුවා. ඉතින් ඊළඟට ආනාපාන සති භාවනාවක් ක්‍රම 16 අටසේ දිගට වැඩමවන භාවනාවක්. ඉතින් ඒකත් අපි ඉඳ තියෙන හැටියට ඉදිරියට වඩන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතර දැන් අපි කරුණු ටිකක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂ සූත්‍රයක් විදිහට බුදුදහමේ ඉහළම අගය කිරීමට ලක් වෙච්ච මාතෘකාවක් ගැන, ඒ තමයි සතර සතිපට්ඨානය ගැන. අනිත් කරුණු වලට වඩා වැඩිපුරම වර්ණනා කරපු අගය කරපු කාරණයක් තමයි සතිපට්ඨානය ගැන කාරණේ. වර්තමාන ලෝක පුරාම බොහෝ දෙනෙක්ගේ අධ්‍යයන වලට, සාකච්ඡාවට සහ විශේෂයෙන් ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වල ට්‍රීට්මන්ට් එකක් විදිහට මයින්ඩ්ෆුල්නස් එක පාවිච්චි වෙනවා. ඉතින් එවැනි කාලයක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සතිපට්ඨානය ගැන මොකද්ද කියන එක අපි පැහැදිලිවම දැනගන්න ඕනේ. ඒ ඉලක්කයත් අපි දැනගන්න ඕනේ. බුදුහාම දේශනා කරනවා ඒකායන වික්‍රේ මග්ගෝ සක්ඛාන විසුද්ධියං ශෝක පරිදාන සමති ප්‍රමාය දුක්ඛ දෝමන සම්මාර්ථංගමාය ඥාන සතිගමාය නිබාන සති ක්‍රියාය එළඳන් චත්තාරෝ සතිපට්ඨානා කියලා. මම හිතන්නේ මේ තරම් අපේ හිතට ආස්වාදයෙන් දෙන වෙනක් වචනයක් තියෙන්න ගොලන්ද කියලා හිතන්නම් බැහැ. සම්පූර්ණයෙන්ම දුක නිවාසන මාර්ගයනේ තියෙන්නේ. සතර ලැබෙන මාර්ගයෙන් කියන්නේ තියෙනවා. ඉතින් මේ අවුරුදු 2500කට කලින් දේශනා කරපු මේ කාරණයත්, ඒ වගේම යන්තම් සංකම්පදන් අඩු සමිච්ච යම් ශාන්ත පදයක් තියෙනවා නම් සම්බේ සත්‍ය බාහසුගේ තත්තා සිල සත්‍ය සෝහත් වේවා කියලා ප්‍රාර්ථනා කරන කියන කාරණයත් අද ලෝකයේ ඉහළම ටෙක්නික්ස් දෙකක් වඩ පත්තර තියෙනවා සංඛ්‍යාකෘති විස්තරලෙදි. පසුගිය දශක 4 30 අඛණ්ඩව මනෝවෛද්‍ය විශේෂඥවරු රෝගීන්ගේ, මානසික රෝගීන්ගේ සහනය සඳහා ප්‍රකාශ කරන ප්‍රතිකර්ම අතුරින් ප්‍රතිකාර අතුරින් ප්‍රධානම දෙකක් තමයි මයින්ඩ්ෆුල්නස් එක, ලෙවිසයින්ස් එක. බුදුරජාණන් වහන්සේ වසර 2500 කලින් අපට සම්පූර්ණයෙන්ම සම්පූර්ණ විස්තර සහිතව අපට අතට දීපු පාඩම, පෙර දිනින් අපට දීපු මේ පාඩම, පෙර දිනින් ගිහිලා යද්දී බටහිර යුරෝපයන් හා නැවත අපේ පෙර දිගට ගමන් කරන තියෙන අවස්ථාව ඉස්සර වගේ නිකන් මේ සල්ලි වලට එන්නේ. ඉස්සර නිකන් දෙනවට අපට අගේ නැහැ. ඒ නිසා මට එළගිය සංගයේ පරේෂණ හරහා පොත්පත් තරහා එනකොට අපි සල්ලි දෙන බොහොම ආදරෙන් වැළඳගන්න. නිකන් දෙනවට වටින්නේ නැහැ අපේ ඇරෙන්නේ. එතකොට එවැනි සමයෙන් අපට නැවත සතිපට්ඨාන කරගෙන යන්න අවදි කිරීමක් කරනවා. ඇයි ඒකට හේතුව? බොහෝ දෙනෙක් වර්තමානයේ සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් කියලා හිතාගෙන ඉන්නේ වර්තමානයේ සිට තබා ගැනීම විතරයි. ඒ අය බොහෝ දෙනෙක් කියන්නේ ප්‍රශ්න එන්නේ අතීතය මතක් කරනකොට, අනාගතය මතක් කරනකොට. ඒ නිසා අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න වර්තමානයේ ඉන්න කියලා. අපි බොහෝ දෙනෙක් හිතන බුදුහාරොත් මේක තමයි කිව්වේ කියලා දැන් උදාහරණයක් ගන්නවා. අතීත අනාසෝජන් කියන අපජප්පංජනාගතං ඔය වගේ පච්චුප්පන්නේ යාපේමේ තියෙන වර්ණ ප්‍රතිවිදේ කියලා උදාහරණයක් අපි කියනවා. නමුත් එකක් මතක තියාගන්න. බුදුදහමේ කිසිම තැනක අමතක කරන්න කියලා නැහැ. විතක සංකාන සූත්‍රයක් වෙනවා අසති අමනසිකාර කියලා දෙයක්. හිතට කෙලෙස් නිතර නිතර ඇති වෙන සිද්ධියක් දෙන එක මෙනෙහි නොකර ඉන්න කියලා. හැම අමතක කරන්න කියලා නැහැ. අමතක කරන්න කියන එකයි සිහි නොකර ඉන්න කියන එකයි දෙක. සතිපට්ඨානයේ ප්‍රධාන සංකේතය සති අනුස්සති සති සරණතා ආදී වශයෙන් දක්වනවා. සතියේ මූලික ලක්ෂණයක් තමයි අතීත දේවල් මතක් කිරීමේ හැකියාව වැඩි වෙනවා. සතිපට්ඨාන දින වෙනම අමතක වෙන්නේ නැහැ, මතකේ වැඩි වෙනවා. සාමාන්‍ය මතකේ නෙවෙයි, දවස් ගානක් අවුරුදු ගානක් ආපස්සට හිතන්න පුළුවන් උන්ට, මතක් කරගන්න පුළුවන්. මෞකසේ සිද්ධිත් මතක් කරගන්න පුළුවන් වාක්‍ය දෙයක්. ඒ විතරක් නෙවෙයි, අභිඥාලාදී රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට දේ කරන්න පුළුවන්. මහා කල්ප 500ක් මහා ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේට සීමාන්තිකව අතීතයේ ඕනම තැනක රිඩියෝ එතෙන්ට රිඩියෝ ගිහිලා සිය කරන්නත් පුළුවන්. ඒ නිසා මතක් කිරීම නෙවෙයි, අතීතයේ සිහිපත් වීම නෙවෙයි ඔබට හේතුව. ඒ සිහිපත් කිරීම අවිද්‍යාසහගතව සිතලා ඒ අතීත සිදුවීම් තුළ හිත බැස ගැනීමයි ඔබට හේතුව. මෙමරිය නෙවෙයි දෝෂේ. සති කියන එක චෛතසිකයක්. ඒක කුසල චෛතසිකයක් සති කියන එක. ඒකම සම්මා සතිය යනකොට තාත් ප්‍රබල වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ අමතක කරන්න කියලා නෙවෙයි කියන්නේ, සම්මා සතිය, සති සම්පජඤ්ඤේ, සති බල, සති ඉන්ද්‍රිය ආදී සම්මා සතිය ආදී ස්ථාන ගානකින් මේ සතිය විස්තර කරලා තියෙනවා. සතර සති වටාන තුළ වෙනම තියෙනවා. සති බල, සති ඉන්ද්‍රිය, සති පොජ්ජඤ්ඤේ, සම්මා සති මේ වගේ අංග ගානකින් මේ සතිය ගැන බුදුදහම තුළ විස්තර කරනවා. මේක ගැඹුරට යන එක. සතිපට්ඨාන ගැන කියද්දී සතිපට්ඨාන සංයුත්තේ සම්විතනිකයි සතිපට්ඨාන සංයුත්තේ කියවන එක වැදගත්. පරිසම්බිදා මාර්ගයේ සතිපට්ඨාන කතා කියන එක කියවන එක වැදගත්. විභංගක් අතරින් දෙනකොට සතිපට්ඨාන සඳහා වෙලෙන් කළ කියලා. මෙන්න මේ අතරින් ඉතාම වැදගත් දෙයක් තමයි සම්විතනිකයි සතිපට්ඨාන සංයුත්තේන සතිපට්ඨානං වූ වික්‍රේ දේසිස්සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදංච කියන එක. සංගතනිකායේ සතිපට්ඨාන සංගතයේ විභංග සූත්‍රය. සතිපට්ඨාන ගැන කතා කරද්දී මෙන්න මේක අනිවාර්යෙන් දැනගන්න ඕන. බොහෝ විට අපි සතිපට්ඨානය සඳහා පාවිච්චි කරන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය විතරයි. නමුත් ඒක විතරක් සමහරට ප්‍රමාණවත් නැහැ. සතිපට්ඨාන සංයුත්තෙම පුළුවන් නම් කියවන්න. පරිසම්බිදා මාගේ සතිපට්ඨාන කතා කියන එක කියවන්න. විභංග සතරෙන් දෙන කොටස් ටිකක් කියවම වැඩගත් වෙනවා. මේත් එක ලොකු අවබෝධයක් අපිට ලැබෙනවා. මෙතෙන්දි කියනවා සතිපට්ඨානය පරිපූර්ණ වශයෙන් දැනගත්තා වෙන්නේ සතිපට්ඨානය මොකද්ද කියලා දැනගන්න ඕන. සතිපට්ඨාන භාවනාව දැනගන්න ඕන. සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව දැනගන්න ඕන. මේ තුනම එකට යන්නට ඕන. මේ තුනේ වෙනස දැනගන්නත් ඕන. ඒ වගේම සතිපට්ඨාන සංයුත්තයට සූත්‍ර දේශනා කරනවා ආරම්භයේදීම සීලය ඍජු කරගන්නට ඕන, සීලය පිරිසුදු කරගන්නට ඕන, දිට්ඨිය ඍජු කරගන්න ඕන කියලා. සීලයක් දැක්මක් පිරිසුදු වෙන එක පටන් ගන්න ඕන කියලා. විශේෂයෙන්ම දැක්ම පරිසම්බද්ධ පිළිබඳ දැනුම ඇතුවයි මේ වැඩේ පටන් ගන්නට ඕන. මෙතෙන්දී විශේෂයෙන්ම සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කියන්නේ මොකද්ද කියලා මේ තුනේ වෙනස දැනගන්න ඕන. විභංග සූත්‍රය අසන. එක් කියන්නේ කලින් තවත් වැදගත් එකක් තමයි බුදුහාම දේශනා කරන අත්දේපාදීප්පේ විහෙරත අත් සරණ නාන සරණ. ධම්මදීපාදීප්පේ විහෙරත ධම්ම සරණ නාන සරණ. මහණෙනි, සිත පිළිසරණ කොට සිත දෙවෙනක් පහන කොට වාසය කරන්න. ධර්මයේ පිළිසරණක් පහන කොට වාසය කරන්න කියලා. ඊළඟට බුදුහාමුදුරහන කොහොමද සිත නැත්තම් ධර්මයේ පිළිසරණ අපට වාසය කරන්න කියලා. ඒ වාසය කරන මාවත තමයි සතිපට්ඨාන තුළ ඉන්නේ කියලා. ඊළඟ දේශනා කරන සතියේ ගෝචරයේ පෙත්තිකේ විශේෂ චරිත කියලා. තමන්ගේ පියාගේ විශේෂ පියාගේ කුඹුරේ වාසය කරන්න චකුණංගී වැනි සූත්‍රවල දේශනා කරනවා. පියාගේ කුඹුර කියන්නේ මොකද්ද? තමන්ගේ පියවරු මේ මොකද්ද? සතර සතිපට්ඨානයි කියලා. යම් වෙලාවක සතිපට්ඨාන කියනවා නම් අපට රැකවරණයක් තියෙනවා. අනිත් පැත්තෙන් බුදුහාම දේශනා කරනවා අලුතෙන් පැවිදි වෙච්ච නාම භික්ෂුන් ඉන්නවා නම් ඒ නාම භික්ෂුන් දෙන ලොකුම උරුමය තමයි සතිපට්ඨාන උගන්වන්න කියන්නේ. යම් කෙනෙක් සතිපට්ඨාන තේරුම් ගත්තා නම් තමගේ යහළුවන් තමන් කියන ගන්න සෝදානන් නම් මිත්‍ය සූත්‍රය දැක්වෙනවා. යහළුවන්ට සතිපට්ඨාන සූත්‍රය උගන්වන්න කියන්නේ. වරක් ආනන්ද හඳුරුවම සංගීත ප්‍රාර්ථනා සැරියුත් මගලන් හඳුරුවක්වත් වෙනකොට ඉරන් කනකොට මෙහි මහා සාධනයක ප්‍රදාන දෙන්නේ ආනන්ද හඳුරුව සංගීතයට පත් වෙනකොට බුදුහාම වහනවා ආනන්ද ඔබගේ ශීලයේ සමාධියේ ප්‍රඥාවද සැරියුත් මගලන් දෙනම අරන් ගියේ කියලා සැරියුත් මගලන් දෙනම ඉරන් කව සාක්ෂණයක අපට තියෙන රැකවරණය තමයි සතර සතිපට්ඨානය කියලා බුදුහාම දේශනා කරන සාරිපුත් යන්සි දිසාවක ඉන්නවා නම් මට ඒ පැත්ත බලන්නවත් ඕනේ ඒ පැත්ත සරි උතුමර බල ගන්නවා කියලා. ඒ තරම් පිළිසරණා. ඒ තරම් සුරක්ෂිත භාවයක් සරි උතුමර මේ සාසන තවරුවා. මහාචාර්ය මහඳුරුත් ඒ වගේ. ඒ තරම් වගකීමක් කුසලාගෙන හිට මේ ශ්‍රාවකයන් වහන්සේලා නැති වෙච්ච සාසනයක අපිට තියෙන පිළිසරණ තමයි සතර සතිපට්ඨානය කියලා දේශනා කරනවා. ඉතින් මේ වගේ බොහෝ වර්ණාවලින් වර්ණාවට ලක් වෙච්ච සතිපට්ඨාන සූත්‍රය අපි පුලුවන් තරම් දුරට පරිහරණය කරන්න ඕන විවිධ න්‍යායවලින් ඉගෙන ගන්නට ඕන සතිපට්ඨාන සූත්‍රයේ පාවිච්චි කරනවා කියලා කියන්නේ වඩනවා කියන්නේ අපට වෙන විවේකයක් නැහැ කියන්නේ. විවේකයක් නැහැ කියන්නේ අපි හුස්ම ගන්න හැම මොහොතකම සිහිය තුලයි ඉන්නේ. අවදියෙන් ඉන්න හැම මොහොතකම අපි දුකෙන් නිදහස් වෙලා ඉන්නේ පිරිසරණක් ඇතිවෙලා ඉන්නේ කියලා. ඉතින් ඒ සඳහා ලොකු උපකාරයක් අපට මේ සූත්‍රය සපයනවා. මෙතෙන්දී ප්‍රධානතම දේ තමයි මේ තුනේ වෙනස දැනගන්න එක. මොකක්ද සතිපට්ඨානය කියන්නේ මොකක්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකක්ද? සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියන එක. සතිපට්ඨානය කියන්නේ මේ හතර තැන්හි සිහිය පිහිටුවා ගැනීම. කාය කාණ පස්සේ විහෙරති, වේදනස් වෙනම පස්සේ විහෙරති, චිත්තේ චිත්තාන පස්සේ විහෙරති, ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති කියපු විදිහට කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර තුල වර්තමානයේ ඉති තියාගෙන ඉන්නේ. ඒකට කියන සතිපට්ඨානය කියන්නේ. බොහෝ දෙනෙක් කරන්නේ මේක විතරයි. මේක විතරක් කරන්න සතිපට්ඨාන සම්පූර්ණ නැවෙන්නේ. සතිපට්ඨාන භාවනාවක් තියෙනවා. මොකද සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ? අර කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරෙන් තැනක සිට පිළිවා ගන්න පස්සේ අන්නේ හතරෙහි සමුදේ ධම්මන පස්සේ විහෙරති වය ධම්මන පස්සේ විහෙරති සමුදේ වය ධම්මන පස්සේ විහෙරති කියපු විදිහට ඒ කාය ආදී ස්ථාන හතරේ හට ගැනීම බලනවා නිරුද්ධ වීම බලනවා හට ගැනීම නිරුද්ධ වීම දෙකම එකට බලනවා මොකද්ද මේ කියන්නේ මේ විදර්ශනා මේ කියන්නේ බොහෝ දෙනෙක් එදා ඉන්න සතිපට්ඨාන කියන සමතවාරක් කියලා සතිපට්ඨාන භාවනා කියන්නේ සූත්‍රය කියන්නේ සම්පති දර්ශනා දෙකම තියෙන එක. යෝගන දෙකක් නේද? එතකොට සමුදේවය කියලා කියන්නේ හට ගැනීම නිරුද්ධ වීම පරිසම්පාදයට අනුගතව මේක බලන්න කියන්නේ. අන්න ඒක බලන්න ඊළඟ එකක් තියෙනවා මොකද්ද? සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියන්නේ. ඒ මොකද්ද? ඒ තමයි ආරසංගික මාර්ගය. නැත්තම් සම්මා දිට්ඨියේ පෙරට කොට තියෙන නිවන් මාර්ගය. එහිදී ප්‍රධානම දෙයක් තමයි සම්මා දිට්ඨි පුරේ යවන් කියපු විදිහට සම්මා දිට්ඨියේ පෙරට කොට යන්නේ. සත්‍ය ඥානයේදී සම්මා දිට්ඨියේ පෙරට කොට යන්නේ. හැබැයි කෘත්‍ය ඥානයේදී කරන වැඩපිළිවෙලේදී සීලය පදිත්‍යයන රොසපන්න. සීලය පිළිතරයි සමාධි භාවනා වඩන්නේ. සමාධි ප්‍රඥා වඩන්නේ. එතකොට මේ සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාවේ ප්‍රධාන දේ තමයි මේ හේතුඵල ධර්ම කොතනින් හරි තැනකින් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. එකම ගංගාවට වහින තොටුපළ නොයෙක්ව තියෙනවා. විවිධ විදියට බුදුහාමුදුරෝ දොරටු දක්වලා තියෙන මෙතෙන් ඇතුළත් වෙන මේ ප්‍රවාහයක වහින. එක එක දොරටු වලින්. එක දැනක කියනවා සබ්බේ සංඛාර අනිච්චං. සබ්බේ සංඛාර දුක්ඛං. සබ්බේ ධම්මානත්තං. යම්කිසි සමුදය ධම්ම සම්බන්ධ නිරෝධන. යේ ධම්මා හේතු ප්‍රවාහයේ සංහේතුන් තථාගතවා අස්මින් සරි ධම්මෝති අස්මින් අති ධම්මෝති. ඉමත් උපාදායි ධම්ම උපජ්ජති මාස නිරෝධයි ධම්ම නිරුද්ධති. නැත්නම් දේශනා කරන අවිජ්ජා පත්‍ය සංඛාර. නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප. දෙක්කේ දෙත්ත මත සම්බයිසති. නැත්නම් චක්කු මනිච්ඡං. චක්කු අනත්තං. මේ නොයෙක් විදිහේ ක්‍රම වලින් විස්තර කරලා තියෙනවා. ඒ අර එක එක ගමට යන දින එක එක දොර එක එක පාට දොරවල් වගේ. හැබැයි ඒ මොන දොර වුණත් අරින තින යතුරේ යතුරු කට්ටේ තමයි. එකම යතුරෙන් යන අරින තියෙන්නේ. මොකක්ද යතුර? ඒ තමයි ඒ ස්කන්ධ ධාතු ආයතන නාම රූප පරිසම්බාද ඒ ඔක්කොම වගේම තියෙන යථාර්ථය තමයි අහුත්වා සම්බුතං පුත්වාන බවසදී. කලින් නොතිබී හටගත්තු දෙයක් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක. ඒකෙන් කියන්නේ ආකස්මික වෙනවා කියලා නෙමෙයි, මේකෙන් හරදා තේරුම් ගන්න එපා. අ හේතු අපච්චාදේ බුදුදහමෙන් බැහැර කළේ. අ හේතු අපච්චාදයක් නෙමෙයි මේ කියන්නේ. අතීත සිතුවිල නිතර වර්තමානයකට බලපෑමක් කරනවා. වර්තමානික අනාගතයකට බලපෑමක් කරනවා. නමුත් එක ආයතනකින් ගත්තු දෙය අනිත් ආයතනට එහෙම යන්නේ නැහැ. ඇසින් දකින රූපය එතනම නිරුද්ධ වෙනවා සංඥා වේදනා දෙකක් ඉතුරු කළා. ඒ සංඥා වේදනා දෙක මන ආයතනේ මෙනෙහි කිරීමෙන් තමයි ධර්ම ආයතනෙන් ඊළඟ මොහොතේ අපි තිරනවට යන්නේ. සමාධි කියන හිටියොතින් සත් සම්බන්ධයෙන් නොහිතුවතින් අපි අඥානචර්යාවට ගිහිල්ලා දුක ස්පර්ශ කරනවා. අපි හරියට සම්මාදිතේ ඉඳලා සත් සම්බන්ධයෙන් හිටියොත් විඥානචර්යාව අඥානචර්යාව වටපත් කර නොගෙන ඒක ඥානචර්යාවක් ඔස්සේ දුකෙන් නිදහස් වෙනවා. මෙන්න මේ සඳහා කියන යතුර තමයි පරිසම්පාදේ කියලා කියන්නේ. මෙන්න මෙතෙන්දී අනිත්‍යතාවය කියන එක තේරුම් ගැනීම දෙහිම වැදගත්. අනිත්‍යතාවය කියලා කියපුවාම බොහෝ දෙනෙක් කියන්නේ නාටි වෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, කැඩෙනවා වෙනවා කියලා. වෙනස් වෙනවා කියන්නේ. නමුත් ඒ වෙනස් වීමට බුදුදහමෙන් පාවිච්චි කරන විපරිණාම කියලා. ඒක චින්තන එක. අනිත්‍ය කියන්නේ ඉන්ද්‍රයන්ස් එක. ඒකෙත් වෙනස් වීමේ ලක්ෂණය තියෙනවා. නමුත් ඊට වඩා ගැඹුරක් තියෙනවා. වෙනස් වීම විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වෙනස් වීම තේරුම් ගත්තේ නිවන් දකින වෙලාවෙදී නෙවෙයි. බුදුහාමුදුරෝ බෝධිසත්ව කාලයේදීම සිද්ධාර්ථ කුමාරය වශයෙන් එදා චන්නමතියත් එක්ක උද්‍යානයට යද්දිම අසා දැනගත්තා. ලෙඩේ, මහල්ලේ, මල්මිණියක් කියන ඒව චේන්ජින් එක, ඒව වෙනස් වීම, ඒව විපරිණාමය. එහෙම විපරිණාමය දැනගෙන හිටිය සිද්ධාර්ථ තාපසතුමා බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන්නේ මොකද්ද? උන්වහන්සේ දේශනා කරන්නේ කුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුමුදපාදී ඥානමුදපාදී සංඥාමුදපාදී විඥාමුදපාදී අලෝකපාදී කියන. මට පෙර නොසිරු ධම්මාපාරමයි කියන. එහෙනම් අර චන්්‍යමති විනහල දැනගත දෙ වෙන්න බෑ. ඒ කැඩෙන බිඳෙනවා දෙද වෙන මහලු වෙන කතාව වෙන්න බෑ. එහෙනම් මේ දැනගත්තේ. ඒ දැනගත්තේ ඇති වෙච්ච දෙයක නැතිවීම. දැන් මේ පොඩි නැගිල්ල හැදුවා මේක කැඩිලා යනවා කියන කාරණය තමයි දැනගත්තේ. මොකද බුදුන් අවබෝධ කරගත්තේ ඒක නෙවෙයි. සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කරගත්තේ ඇති වේග මෙච්ච දෙයක් නැතිවමක් නෙවෙයි. හේතු බහත කියන එක. හේතුවම නැති කිරීම කියන්නේ. ඇති වෙන්න තියෙන හේතු ටිකම නැති වෙනකොට ප්‍රතිඵලය නැති වෙන ක්‍රමය දැනගත්තේ. ඇති වෙච්ච දෙයක නැතිවීම පනවන්නේ බාහිර ඇතේ කියලා ගන්න ලෝකයකට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එතන ඒ වගේ ලාමක තැනක නෙවෙයි ඉන්නේ. ඒ ලෝකයේ ඇති වෙන කලින්ම හේතුඵල ධර්ම දැකගෙන ඒ හේතු දෙකෙන්ම නිදහස් වීමක් තමයි බුදුදහම සඳහන් කරන්නේ. අන්න එතෙන්දි තමයි මේ ඇස කියන එක ඇස රූපයේ චක්කු විඥාන චක්කු සම්ප්‍රස්යාදී මේ කාරණා හටගන්නේ පෙර පසු නොවීම මේ මොහොතේ. අතීත හේතු හැටියට තියෙන අවිද්‍යා තෘෂ්ණා ඒ වගේම කර්මය නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී හේතු මත හේතු පාදකව වර්තමානයේ හටගන්නා වූ මේ ආයතන වලට අනුරූපව තමයි මේ අපි ලෝකයක් හත් වෙන්නේ. මේ හේතු ටික වෙනස් වෙනකොටම ආයතන ටික වෙනස් වෙනවා. ආයතන ටික වෙනස් වෙනත් එක්කම මේ ලෝකෙම වෙනස් වෙනවා. ඒකට බාහිර නිසා අපි වෙනස් වෙනවා කියලා අපට හිතෙන්නේ. නමුත් ඒක නෙවෙයි ඇත්තටම වෙන්නේ. අපේ මනසට අනුව මේ ලෝකයේ නිර්මාණය කරගන්නවා. අන්න ඒ ලෝකය හරියටම දැක්කොත් ඒ ඇතිවන ලෝකය බාහිර ලෝකයක් කියන කාලේ හිතනත් එක්කම අපේ ලෝකයට ඇලීම හා ගැටීම කියන සම්බන්ධය ඇති වෙනවා. මෙන්න මේක හරියට දැනගත්තොත් මේ ලෝකය නිර්මාණය කරන්න තමන්ගේම මනසෙන් කියලා දැනගත්තොත් ඒ අතීත කර්ම ශක්තිය හැටියට ලැබෙන විඥාන කර්යාවේ ටික එතනම දැකලා ඒ තැනැත්තාට නැවත නව කර්ම වලට නොගිහිල්ලා එයාට ඒක නිදහස් වෙන පුළුවන්. ඒක නිදහසන එකපාර කරන්න පුළුවන් දෙයක් නේ. ඒක සසර බොහෝ කාලයක ප්‍රතිඵලයක ව්‍යායාමක ප්‍රතිඵලයක්. ඒ සඳහා අපිට මේ ජීවිත කාලයේ උපරිම ලෙස කැප කරන්න වෙනවා. හැබැයි ඒ කැප කරන හැම මොහොතකම ආයෝජනයක් ඒක. ඒක අප දෙයක් නෑ. ඒ කැප කරන හැම මොහොතෙම අපි දුකෙන් නිදහසන මාර්ගයට ගියා වෙනවා. ඉතින් අන්නේ සඳහා විශේෂයෙන්ම මේ අසකරණ ආසාදී ආයතනයන් මේ මොහොතේ හට ගන්නවා කියන කාරණය. මේ මොහොතේ හටගෙන මේ මොහොතම නිරුද්ධ වෙනවා කියන කාරණය. මනසට සිතවිල්ලක් එනවා නම් ඒ එන සිතවිල්ල මේ මොහොතේ හටගත් එකක්. ඒක කලින් තිබෙන මෙතෙන්ට ආව නෙවෙයි. කලින් තිබිල බලණේවත් තියෙන ඒවා සම්මුති සත්‍ය තුලේම ඒවා ලෝක විවහාරේවා. කර්මයක් නැනේ ලෝක විවහාරයත් එක්ක. පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආඤ්ඤතරක් ඔක්කොම යන්නේ කර්මිකව කලකට එක්ක. ඒක අවිද්‍යා පත්‍යයන එක. උදාහරණ අවිද්‍යා පත්‍ය සංඛාරනේ විද්‍යා පත්‍ය කුසල සංස්කාර අයෝගාන සංඛාර රැස් කරන දේශනා බුදුහාමර කරේ. ඒකටයි අත්‍යවිද්‍යේ කම්මං අකන්න සෝකං අකන්න සෝවිස විපාකං කියලා දේශනා කළේ. ඒකයි නිර්වාණ සූත්‍රයේ දස සංඥා විදිහට අපට වඩන්න කියලා කියන්නේ. මරිච්ච උපමා සංඥා සංඥා මිරිගුවක් වගේ කිව්වට කියලා සංඥා ඔක්කොම බැහැර කරන්න කිව්වේ නෑ. ප්‍රඥා වැඩි සංඥා තියෙන සංස්කාර තියෙනේ වඩන්නට ඕන. ඔක්කොම සංඥා සංස්කාර බැහැර කරන්න කියලා නෑ. කුසල සංස්කාර. කුසල සංස්කාර විශේෂයෙන් අපේ දස සංඥාවලදී මේව වඩනවා. ඒව වඩන්නේ කර්මක්ෂය කිරීම සඳහා. මෙන්න මෙතෙන්දී මෙන්න මේ න්‍යාය හරියට දැනගත්තු කෙනෙක් ඒක අවසාන විදිහට දැනගෙන මෙන්න මෙතන අපි අන්තිම ස්පර්ශ කරන්න ඕනේ කියලා නැත්නම් අවසාන ලිපිනේ දැනගෙන තමයි මේ වැඩේ පටන් ගන්න. එතකොට පටන් ගන්නකොට සම්මා දිට්ඨියෙන් පටන් ගන්න. වඩනකොට සම්මා වාචා සම්මා කම්මන්තවල තමයි යන්නේ. සීලය පිරිසුදු කරගෙන අපි හැකි තාක් දුරට අනුන්තේසු වද්දී වද්දීසු බයදස්සාරී කියපු විදිහට සුළුමෝ වර්ධකට බියදක් නැවෙනි. හැකි තාක් නිවැරදි වෙච්ච පමණට අපට ඊළඟ කටේ පහසු වෙනවා. අනිත් ඒ තමයි අපි පොඩ්ඩක් හරි හිත වඩන්න පටන් ගත්ත මොහොතේ පටන්ම අපි අවංකව මේකට පිවිසියන්නම් අපිට මේක මානසික සුවය දැනෙනවා. ඊට පස්සේ අපි එකට එක කරන්න යන්නේ අනිත් ඒවා බැන්න තමන් හරිද පිළි අරගෙන නිස්සබ්ද වෙනවා. තමන්ට දැනසීමක් ඒක. මොකද තමන්ගේ මානසික සුවය තමයි තමන්ට පළවෙනි දේ වෙන්නේ. අනිත් ඒවා කරකසල් අනිත් ඒවා පරාජය කරන අපේ මනසට දුකක් නම් ඒ ජයනියම දෙයක් වෙන්නේ නැහැ. එනිසා යෝ සහස්සං සහස්සේන සංගාමේ මාසයේ දිනේ ඒ කංච යයත්තාන සලේ සංගාම යුත්තමෝ කියලා කියන්නේ යුද වීමේදී දහසක් පරාජය කරනට වඩා තමන්ගේ එකම හිත සංවර කරගන්න උතුම් කියලා බුදුහම දේශනා කළේ. අන්න එතන ඉලක්ක කරගෙන අපි මේ ගමන ආරම්භ කරනවා. අනේ දෙන බුදුහාඳුර සුවිශේෂී කාරණා දේශනා කළා. ඒතු විඤ්ඤෝ කුරිසෝ අසකෝ අමායාවේ න වංක ජාතෝ කියන කාරණා දේශනා කළා. ආන්දාම මනසක් සංකේ මේ විතාම වැඩක් කාරණය. සාමාන්‍ය ලෞකික සමාධියකින් විතර සුරදිගාමි වෙන කෙනෙකුට මේ ලක්ෂණ ඕනේ නැහැ. ආන්ත නෝන සුරදිගාමි වෙන පුළුවන්. ඊටාම බුද්ධිමත් නෝන සුරදිගාමි වෙන පුළුවන්. සිල්වත් නෝන සුරදිගාමි වෙන පුළුවන්. ශ්‍රද්ධාවන්ත නෝන සුරදිගාමි වෙන පුළුවන්. ඒ ලෞකික සමාධියකින් සුරදිගාමි වෙන්න ඒ ස්වර්ග මාර්ගයේ. නමුත් මෝක්ෂ මාර්ගයම සරලකනෙන්නේ නෙවෙයි. මෝක්ෂ මාර්ගයේ ලක්ෂණ කීපයක් වෙලලා තියෙනවා. එකක් තමයි සුවච බව කියන එක. ඇක්ටිවලිස්ම් කියන එක. එහෙනම් කන් දැන් සූදානම් වෙනවා. ඊළඟ කාරණය තමයි නවංක ජාතෝ කියන එක. අවංක වෙන්නට ඕන. තුන්වෙනි කාරණේ නිපද කියන ලක්ෂණය. කර්මයේ සූත්‍රෙත් තියෙනවා. විඤ්ඤෝ කුරස කියන්නේ. දර්තියුන බුද්ධියක් කියන දොන මේ අවබෝධ කරගන්න. අනේ ගුණාංග නැති වුණත් ඒ ගුණාංග සියල්ලම මොහොතින් සම්පූර්ණ කරගන්න පුළුවන් නුවණැති කෙනාට මේ ලක්ෂණ තියෙනවා. හැබැයි මේ ලක්ෂණ නැත්නම් අනිත් ලක්ෂණ මොනව තිබුණත් කොච්චර සිල්වත් වුණත් එයාට මේක ජය ගන්න බැහැ. උරුවෙන්තර සැබෙන්න කෙනෙක්. ඔය සත්‍යනාත්මය කරපු කෙනෙක් නෙවෙයි. ආගමික පූජකවරේ, ශාස්ත්‍රවරේ. ඔහුව දමනය කරන බුදුහාමරට ඊට බලය 1500 ගණන් නේ. ඔව් ඊට බල දහස් ගණන් බුදුහාම පහල කරන්නම පෙන්නන්න උරුවෙල කාස්සව දමනය කරන්න. සතියක් බොහෝ දෙයක් හිටියා. බුදුහාම දැනගත්ත හැම කරත් පාඩුනා උත්තර දහස් ගණන් කියන බව දැක්කා. ඒ නිසා කාලයක් අපතේ. එහෙම කාලයක් අප කරපු බුදුහාඳුරෝ එයාගේ විසස්රෝයේට අර සිය ගණක් මිනිස්සු ඝාතනය කරපු අඟුලිමාලව දමනය කරන්න බුදුහමරට වචන හතරයි කියනවා. අඟුලිමාල මම නැවතියි නැවතිලින් ඔබ නැවතියි. මම නැවතියි නැවතන ඔබ නැවතියි. වචන හතරයි කිවි ඔක්කොම බිම දාලා ගතවා. දන ගහගෙන. ඇයි ඒක හේතුනේ? ඔහු සුවට කෙනෙක් වුණා. ඔහු අවන්ත කෙනෙක් වුණා. ඔහු බුද්ධිමත් කෙනෙක් වුණා. මෙන්න මේ ලක්ෂණ තියනවා නම් අනිත් ඒවා මොහොතින් හදාගන්න පුළුවන්. මොකද අපි කාගෙන් නම් ආනන්තර කර්ම වෙලා නැහැ. ආනන්තර පාප කරන එක ඕනම කෙනෙකුට බුද්ධිමත් නම් එයා නිවන් දකින්න පුළුවන්. සීලේ අඩුපාඩු තිබුණත් ඒවා පිළිහරගෙන තමන්ගේ සීලේ මට්ටමකට තම අහසට ඇවිල්ලා හරි තමන්ට වැරදි දෙයක් හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. නමුත් මෙන්න මේ ගුණාංගික තමන්ලා තියෙන්න ඕන. මොනවද? ඇක්ටිව් ලිස්නින් කියන එක සුවච භාෂාවේ සම්බන්ධියම කියන එක තියෙන්න ඕන. අනිත් දේ තමයි අවංක වෙන්න ඕන. මොකද අවංක කියලා කියන්නේ? තමන් යම් කිසි දෙයක් කරනකොට තමන්ගේ හිතින්ම තමන්ගේම කණ්ණාඩිය දාලා බලන්න මම මේ මට මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. මේක තමයි අවංක බව කියලා කියන්නේ. කොම්මන දෙයක් කරන් බලන්න මම මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණාව වැඩි වෙනවද අඩු වෙනවද මගේ මාන්නය අඩු වෙනවද වැඩි වෙනවද මගේ සක්කාය දිට්ඨිය අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. ඕක තමයි ආත්ම භව සංකේතය. ඕක තමයි අපුරගල. ඔන්න ඔතනින් ওই කඩේට පැනවෙන අපිට ගැටලුවක් නෑ. ඊළඟාමේ තමයි ඊටාම තියුණු බුද්ධියක් තියෙනට ඕන මේක තේරුම් ගන්න. සංසර්ගතාවය නෙවෙයි, උපාදිම නෙවෙයි. තුලමන්ත කාමදුරු සුනිත සෝපා මේ වගේ ලොකු ගන්න නෙවෙයි. නමුත් මේ සිද්ධාන්ත තේරුම් ගන්න දක්සවනා. මේ දුකේ හට ගැනීම නිරුද්ධම් කියන කාරණේ තේරුම් ගන්න දක්සවනා. ඒ නිසා වොන්ට මේ සතර ජය ගන්න පුළුවන් ආරම්භනවා. ඒ නිසා මේ සතිපට්ඨානේ පාදක කොටගත්තු මේ මෝක්ෂ මාර්ගයේ ඉදිරියට පියවර නගන්නට මේ විඤ්ඤෝ පුරුෂ කියන එකයි අසතෝ අමායාවි. කපටි නොවන අවංක කෙනෙක් කියන කාරණයක් සුවච කියන කාරණයක් මේ ගුණාංග තුන බෙහෙම වැදගත්. මේ ලක්ෂණ තුන සහිතව අපි කල්‍යාණ මිත්‍රත්වය ලැබුණොත් අපි ඒ කල්‍යාණ මිත්‍රත්වයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. එහෙම නැත්නම් එහෙම නැතුව නම් අපිට අර ධම්මි සූකර සංයතය පොද්දේ අසදන්න නැහැ හැඳ වගේ වෙනවා. එහෙම නැතුව අපි දක්ෂ වෙන්න තෝරන ධම්මි සූකර සංයතය කියලා. දැන් අපි දන්නවා වර්තමාන කාලේ ලංකාවේ අවුරුදු 4කට වඩා පුරාමේ ඉබ්දෙල නොයෙක් කාරණා සඳහන් කරන්නේ. තාම ගැඹුරු කාරණා පරිසම්පාදයේ ශූන්‍යතාවයේ මේ ආදී තාම ගැඹුරු සංකල්ප ඉතාම කෙටියෙන් විස්තර කරනවා. ඇතැමිට මන සිය ගානකින් අහන ඒවා මේ විනාඩි 4න් 5න් අපිට තේරුම් ගන්න පුළුවන් මොකද මේ කියන්නේ කියලා. දැන් පසුගිය කාලේ අපි දැක්කා අවුරුදු 13ක ඉන්දියන් ජාතික ළමේ Microsoft ආයතනයේ කවුන්සලර් කෙනෙක් වුණා. අවුරුදු 9ක 8ක 9ක ළමයි ශ්‍රී ලංකා ජාතික ළමයි පෝස්ට් වෙන ළමයි NASA ආයතනයේ ඇම්බැසඩර් කෙනෙක් වුණා. අවුරුදු 9ක ළමයි ඉන්දියන් ළමයි යන් කෞටිල්‍ය පඬිත් කියලා. ඔහු අවුරුදු 9 ඉඳන් දේශන පවත්වන කොස්මොලොජි ගැන මහාචාර්යවරු දේශනා කරන පොඩි ළමයි. මේ අවුරුදු 9 ළමයි දේශන කරනවා. මේ වගේ ඉතාම අඩු වයසකදී දක්ෂයන් ඉදිරියටන කාර්යයක් මේ ඉන්නේ. නමුත් ඒ සියල්ලම පසුබල්ලා මේ අකුරක්වත් ලියන්න බැරි මේ අවුරුදු 3 ආරාමයක් පෙරමුණ ඉන්නවා. ප්‍රඥාව අර සියල්ලම අභිබවා ගිහිල්ලා. යම් නමේ කොසේ ලංකාවේ ළමේ ළමය අඟල් ප්‍රදේශයේ ළමේ. ඉතින් ඇත්තෙන්ම මේ අපි සඳහන් කළේ අපට වීර්ය ඇති කරගන්න ඇත්තෙන්ම. අපි ඇත්තටම මේ අමාරු කාරණා කියලා ඔය තේරෙන්නේ නැහැ පොඩි ළමයට කියලා වැඩක් නැහැ අපට ඔය අමාරු එහෙම කියලා අපි සමාජ හිතන කරවක් තියෙනනේ. බණ කියන්නේ ගැත්තු එක අමාරු කාරණා කියන්න හොඳ නැහැ සාරල දෙයක් කියන්නේ දාන්න හරි තියෙන දෙයක් කියන්නේ ගැතන අපි හිතන්නේ නේ. නමුත් එහෙම නෙවෙයි ඊට වඩා අද ඩෝකට දෙයක් අවශ්‍ය කාරණා තියෙන්නේ. ඉතින් අපට මේ දර්ශන ඉහෙන් තේරුම් අරගෙන අපි පිළිපදින ගමන් මේකත් අපි ලෝකෙට දෙන්න ඕන. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බිස්සම මහත්ලේ විදියට අපට ලෝකෙට දෙන්න පුළුවන් අගනාම 10 හැදේ තමයි මේ තේරවාදී බුදුදහම. ඒක කියන්නේ ඊටාම වැඩගත් සංකල්පයකට ඊටාම නිරුද්ධ තේරුම් අරගෙන ඒක තේරුම් ගන්න අමාරු දෙයක් තියෙනවා නම් අපි අටුවටේ ගා නෙමෙයි වෙන චීන සංස්කෘත ටිබෙට් වගේ සෝසස් වලට ගිහිල්ලා හරි ඊටාම ගැඹුරු සංකල්ප තේරුම් අරගෙන හැකියතා සම්පේ ප්‍රඥාව දියුණු කරගෙන අපි උසාවන් දෙන්නට ඕනේ. අද වර්තමානයේ තේරවාදී විතරක් නෙවෙයි ඉන්නේ ඇත්තේ මද විපුතුම්, විපු අනාලිය, විපු බෝධි වගේ අය පැරලලිය ඔක්කොම රිසර්ච් එක තියාගන්න. ටෙස්ට් එක තියාගන්න. චීන වර්සන් එක, සංස්කෘතේ එක, ටිබෙට් එක ඔක්කොම තියාගෙන ඒ සංකල්පය කෙවණක් බලන්න ගැඹුරට විස්තර කරගන්න. අද වර්තමානයේ මට්ටමක අධ්‍යයනය කියලා තියෙනවා. එතකොට එතෙන්දී තාම නිවැරදි විදිහට සංකල්ප විස්තර කරගන්නේ ඕනු උත්සාහ කරන්නේ. ඉතින් එතෙන්දී අපට එදා තිබිට පොතපත විතරක් නෙමෙයි අද උනත් යම් විශේෂ අනුද්‍යයක් ඉදිරිපත් කරනවා නම් මෙන්න මේක තමයි බුදුදහමෙන් කියන්නේ කියලා හරියට අපි පෙළදහම බලලා යම් විශේෂ නිවැරදිව කියනවා නම් බුද්ධ කාලේ වචන වලින් නොකියුවත් අපට ඒක බුද්ධ භාෂිතයෙන් වටපත් කරගන්න පුළුවන්. හැබැයි අපි උගක් කරන්න හරි වෙන්න ඕනේ. ඒකෙන් අපි විශේෂයෙන් මේ වගේ ගැඹුරු සංකල්ප තේරුම් ගන්න ඉන්නවනේ. ඒ වගේම සුත්ත නිපාතයේ තියෙන සමහර සූත්‍ර ගාථාංගා පරිශීලනය කරලා තියෙනට ඕනේ. විශේෂයෙන් මජ්ජේ සූත්‍රයේ කියලා තියෙනට ඕනේ. ලෞකික සම්මාදිතේ ලෝකද සම්මාදිත අතර පැහැදිලි වෙනස් තේරුම් ගන්නට ඕන. විශේෂයෙන්ම පරිසම්බන්ධිත වන විවිධ න්‍යායන් තේරුම් ගන්නට ඕන. ඊට දීර්ඝ විස්තරයක් කරන සූසිතත්ය හැකිතාම දුරට තේරුම් ගන්න සාකරන්න ඕන. පරිසම්බන්ධිතාම කෙටි විග්‍රහය තමයි අස්මිස්සදි ධම්මෝති අස්මිනාකති ධම්මෝති කියන එක. ඒක මතක් මධ්‍ය ප්‍රමාණය විස්තර කරන එක තමයි අවිද්‍යාපච්චයන් සංඛාරා කියන අංග 12 එක. ඒකම තමයි කවිත්‍රාත්මක ක්‍රමය තමයි සූසිපත්ති කියලා කියන්නේ. මෙන්න මේ තුනම එකිනෙකට සම්බන්ධ කරමින් මේ හේතුකරණ ඇතිවම අපි දැක්ස වෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපට බුදුදහම තුළ හුඟ දුරක් යන්නට ප්‍රතිඵල ලබන්නට ඊළඟ ප්‍රතිඵල ලෝකෙට දෙන්නට අපිට හැකියාව තියෙන්නේ. අපේ වර්තමාන භාෂාවන් තියෙනවා, භාෂා ඥානෙ තියෙනවා, ඒ සියල්ලම ඔස්සේ අපි දැන් ධර්මයේ දෙකෙදි ගියහම ඕන මාතෘකාවකින් මන විද්‍යාව, අධ්‍යාපන විද්‍යාව, කවුන්සලින් හැම එකකින්ම ඉතාම ගැඹුරු විදිහට සාකච්ඡා කරනවා. අපිට අමුතෙන් කියන්න දෙයක් නැහැ. අපිට අපි වගේ නේ අවුරුදු 30 40 දැන් ලිප්ටන් බෲස් කියලා කෙනෙක් ඉන්නවා. බෲස් ලිප්ටන් කියලා කියනවා. ඔහු මනස වෙනස් වෙනකොට, පර්සෙප්ෂන් එක වෙනස් වෙනකොට මේ ශරීරයේ ජීන්ස් වල මිලියන ගානක ට්‍රිලියන ගානක ජීන්ස් වෙනස් වෙන හැටි ඔහු දැන් විස්තර කරනවා. අවුරුදු 40ක් රිසර්ච් කරගෙන ඉන්නවා. මනෝවිද්‍යාවේ ඉතින් ඊයේ ගැඹුරට විස්තර කළේ නම් අපිට ඒක ඔබට කියන්න දෙයක් නෑ. අපිට ඒක උන්ට ළඟ වෙන්න නම් ඒක නිස්සරේ. නමුත් අපිට තියෙන්නේ බුදුදහමේ ගැඹුරු සංකල්ප නිවැරදි තේරුම් අරගෙන ඒව ඉදිරියට ඉදිරිපත් කරෝදී අර තියන් හොඳයි විදිහට අපි යනවා. ඒගොල්ලන්ට නොගිය පැත්තකට අපිට යන්න පුළුවන්. මොකද ඒ සියල්ලක් මාධ්‍යණය කරන්නේ උපරිම අවුරුදු 3000 දැන් සම්බන්ධ. නමුත් අපි ත්‍රිපිටකය කියලා කියන්නේ අවුරුදු ගණන් වලින් නෙවෙයි සාරාංශික කල්පලක්ෂයක ප්‍රසංගයේදී සම්බන්ධයි. එන්න අන්නේ ඒකේ විසාගෙන අපි උපරිම ඉස්ස ගන්නට ඕනේ. අපිට වඩා වයසින් අඩු කෙනෙක්ුණත් ධර්මයේ හොඳ දේක් විස්තර කරනකොට හොඳ නැහැ මං කියලා. උපරිම ඉස්ස අඩු කාලයකදී බැටින් ස්පිරිට් එක කියන කෙනා කවුද කියලා ඒ කියන දේශකවරු කවුද කියන එක තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. එතෙන්දී අපට ඥාන සිද්ධියක බොදියක් දෙන්නට ඕනේ. විශේෂයෙන් පෙරදහම ත්‍රිපිටකය නිතරම තමන් මිනුම් ගන්න කරගන්නට ඕනේ. ත්‍රිපිටකය තමන් හොඳට දන්නේ නැත්නම් වෙනත් කෙනෙක් ලස්සනට දෙයක් කියවම අපේ රැවට යනවා. එහෙම නොවන්නට යම් කෙනෙක් දෙයක් කියුවත් තමන් හොඳට ගලපලා බලන්න. පෙරදහමට මේක ගැලපෙනවද? රාග විනය, දෝෂ විනය මොහොතේට ගැලපෙනවද? සතර මහා ප්‍රදේශ වලට ගැලපෙනවද? මේ ආදී උරගල් වලට දාන බන බල අපි හරියට තේරුම් ගන්න ඕන. මේ කියපු කෙනා මේකට අදාළ කෙනෙක්ද? නැත්නම් වෙනත් කෙනෙක් ස්ථානගත වෙන කෙනෙක්ද කියලා පැහැදිලි ඉරදී වෙන් කරන්න අපි දැස වෙනවා. එහෙම නොවුනොත් හඳුන් බලන්න. විතරක් නෙවෙයි අනිත්‍යය කියන දේ හරියම ලස්සන වැදගත් හරියම දෙයක් වර්ණනා කරනවානේ. ඊටාම සුළු දෙයක් ඇදැම්මට කියන්නේ බුදුදහමේ ඊටාම අල්ප දෙයක් ඇදැම්මට ඒකවා ඒ දේවල් නිරුද්ධ කියපු දේ නෙවෙයි අපි ලොකුවට වර්ණනා කරන්නේ. එහෙම නොවන්නට නම් අපි බුද්ධිමත් වෙන්නට ඕන. බුද්ධිමත් කැලියන පොතපත අලුත් රිසර්ච් විශේෂයෙන් ත්‍රිපිටකය මුල් කරගෙන අපි ඒ දෙස නව කෝණකින් බලන්න අපි විවෘත මනසක් ඇති කරගන්න ඕන. එතකොට අපි මේ සඳහන් කරේ බුදුදහමේ ප්‍රධානම ඉගැන්වීම පටිසම්පාදය. පටිසම්පාදය තමයි ආගමම. හැබැයි මේකට එන්නට මුලින්ම කාරණා තියෙනවා. මේක පසුගල්ලා දියුම වෙන කරුණක් තියෙනවා. අපි අවිද්‍යා සූත්‍රය විස්තර කළේ සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙන නම් ත්‍රිවිධ සුචරිතයේ මේ පැත්තෙන් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය තියෙනට ඕන. සති සම්බඳයන් තියෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. සද්ධාව තියෙන්න ඕන. ධර්ම ශ්‍රවණය තියෙන්න ඕන. කල්‍යාණ මිත්‍රාශ්‍රය මේ පැත්තෙන් ඊට පස්සේ තියෙනවා ඉස්සරහා මේක ඉන්නකොට මේ පැත්තෙන් සත්පොඥාංග අරස්කින මාර්ගයේ විද්‍යාමුක්තිය මේ කරන් සම්පූර්ණ වෙනවා. එතකොට මෙන්න මේ ධර්මයේ තුනදගෙන අපි ටිකෙන් ටික මේකට වැට ගන්නට ඕන. එහෙදී කටින් සංකාදේ පිළිබඳ අවබෝධය දෙහිම වැදගත් වෙනවා. සත්තාඨාන සූත්‍රය දැක්වෙන පරිදි බුදුහාම දේශනා කරනවා කරුණ හතක නිවන පිටුවා ගන්න ඕන කියලා. මොනවද ඒ? රූපය දැනගන්න ඕන, රූපේ සමුදය, රූපේ වය, රූපේ නිරුද්ධ කරන මාර්ගය. වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ ආදී සියලු ස්කන්ධ හතර මේ ස්කන්ධ පංචකයේම රූපাদি ඒ පහ දැනගන්නට ඕන, ඒ පහේ සමුදය දැනගන්නට ඕන, නිරෝධය දැනගන්නට ඕන, ඒ නිරෝධ කරන මාර්ගය දැනගන්නට ඕන. අනිත් පැත්තෙන් ත්‍රිවිධ උපකල්පසාවකින් යුක්ත වෙන්නට ඕන. නුවණින් බලන කාරණා කිහිපයක් තියෙනවා. ඒ මොනවද? ධාතුසෝ, ආයතනසෝ, පරිච සංඛාරිත උපපරිපටි කියලා. ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පරිච සංඛාර වශයෙන් මෙන්න මේ ආර්ය න්‍යාය ගැන බලන්න ඕන. ධාතු වශයෙන් කිය ධාතු 18යි. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු මේ ආදි වශයෙන් අස්කනාසාදි 6යි. ඒකේ අරමුණ බාහිර අරමුණ 6යි. ඒවට ලක්වන විඤ්ඤාණ 6යි. ඒ තුන තමයි ධාතු 18 කියලා කියන්නේ. ආයතන සෝ කියලා කියනවා චක්ඛායතනෙ, රූපායතනෙ, සෝතායතනෙ, සද්දායතනෙ ආදී ආයතන 12. පරිසම්පාද වශයෙන් කියනවා ජරා මරණ දැනගන්න ඕනේ, ජරා මරණට හේතු දැනගන්න ඕනේ. ජරා මරණට හේතුව ජාතිය. ජාතියට මොකද්ද කියලා දැනගන්න ඕනේ. ජාති කියන්නේ උපත. ජාතියට හේතුව මොකද්ද? බඩේ. උපත අපිට කර්ම රැස්වීම. ඒ උපතට හේතුව මොකද්ද? උපාදාන. මෙන්න මේ වගේ අවිද්‍යාව දක්වා ජරා මරණ වල හේතු අවිද්‍යාව දක්වාම සකල කියන හැටි. ඒ කියන්නේ කියන හැටි හොඳට ඉගෙනට පාඩ අධ්‍යයනය කරන්න ඕන. එහෙම දැනගෙන මෙන්න මේ ස්ථානහතේ සිය සානවන වඩන්න ඕන. අන්නේක වඩන්න තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක තමයි අදනම තමයි භූමිය තමයි වපසරිය තමයි පিত্র විශේෂය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට මුලින් තමයි ඇඩ්‍රස් එක දැනගත්තා වගේ මුලින්ම මේ කාරණා තමයි අසා දැනගත්තා සුතමේ ඥානෙන්. එතකොට සම්මාදිට්ඨි පුරේජවන් සම්මාදිට්ඨි පෙරට යනවා. දැන් වැඩේ කරන්න යනකොට සීලය වදිත්‍රා. සීලය අධිත්‍ය පිළිසිදු කරගෙන ඊට පස්සේ කායේ කායන පස්සේ ඉහෙරති. කයනෝ බලමින් වාසය කරමු. දන්නා දේ නොදන්නා දේට සර්ව දේන් ගැඹුරු දේ කියන්නේ. කයන පස්සනමින් කරන්නේ කබලින් කාර්යය පිළිසිඳ ගන්න. වෙන පස්සනමින් කරන්නේ පස්සා ආරය දැනගන්න. විඥාන ආරයෙන් කරන්නේ විඥාන ආරය දැනගන්න. ධම්ම පස්සනා කරන්නේ මනෝ සංකේත ආරය දැනගන්න. කාය පස්සනාවෙන් රූප ස්කන්ධය ප්‍රකට කරගන්න එක. වේදන පස්සනාවෙන් කරන්නේ වේදන ස්කන්ධය ප්‍රකට කරගන්න එක. විඥාන චේතන පස්සනාවෙන් කරන්නේ විඥාන ස්කන්ධය ප්‍රකට කරගන්න එක. ධම්ම පස්සනාවෙන් කරන්නේ සංඥා වේදනා දෙක ප්‍රකට කරගන්න. සංඥා සංඛාර දෙක ප්‍රකට කරගන්න. මේ වගේ තවත් ගානකන විපාකස දුර වෙන ආකාරය මුලින් කාය පස්සනාවෙන් අසුභේ සුභ සංඥා දුරු වීම, වේදන පස්සනාවෙන් දුක්ඛේ සුභ සංඥා දුරු කරන එක, චිත්තාන පස්සනාවෙන් අනිත්‍ය නිත්‍ය සංඥා දුරු වීම, ධම්මාන පස්සනාවෙන් අනාත්මේ ආත්ම සංඥා දුරු කිරීම. මේ වගේ ගානකට මේ දෙක සම්බන්ධ වෙලක් වගේ යන මේ හතර. එතන මේ හැම දෙයකම වෙන්නේ සතර සත්‍යපට්ඨාන වඩනකොට සතර විපලාස දුරු වෙනවා, සතර ආහාර පිරිසිදු දැනගන්නවා, ස්කන්ධ පංචකය ප්‍රකට කර ගන්නවා, නාම රූප පැහැදිලි කර ගන්නවා, සම්පති දර්ශනා ගැඩෙනවා, විද්‍යාඥයෙක්ගේ සාක්ෂාත් වෙනවා. මෙන්න මේ අනුපූර මාර්ගය තමයි ක්‍රමානුකූලව ඉගෙන ගිරියට. ඒකේ පළවෙනි දේ තමයි තමන්ගේ කයට මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්න. ඒකේ ආරම්භක පියවර තමයි සෝ සතවාස සති සතෝ පංච සති සියෙන් හොඳට ආස්වාස ගන්නවා, ප්‍රාස්වාස ගන්නවා. ස්වාභාවික සිදුවන ආස්වාස ප්‍රාස්වාසයේද තමන් අවධානය යොමු කරගෙන ඉන්නවා. බලෙන් හුස්ම ගන්නෑ. ස්වාභාවික හුස්මට නාසය අග මුඛයේ උඩ තොල්ලේ ආසිරි දෙක තියාගෙන හොඳට ආස්වාස ප්‍රාස්වාස බලන්න. අවධානය යොමු. එහෙම ඉන්නකොට දීර්ඝ හුස්ම ගන්නකොට පහල කරනකොට ඒක තමයි තේරෙන්නේ. දීගම සන්තෝ දීගම අසසාමිති පජානාති. දීගම පස්ස සන්තෝ දීගම පස්සාමිති පජානාති. හිත ටික ටික සංපත් වෙනකොට අර දීර්ඝ කරස්ස බලපත් වෙනවා. රස්සං වාස සන්තෝ රස්සං අසසාමිති පජානාති. රස්සං පස්ස සන්තෝ රස්සං පස්සාමිති පජානාති. ඇස්සර හුස්ම ගන්නවා පිට කරනවා කියන එක ටිකෙන් ටික දැනෙනවා. ඊළඟට සම්බකාය පරිසම්මේ වික්ෂි සාමීපික දීපස්සී සාමීපිකදී සම්පූර්ණ හුස්ම ගැන ගන්න අවධානය. නාසය ආශ්‍රිත වර්තමාන හිත තියාගෙන සම්පූර්ණ හුස්ම කයකම දැනගෙන අරගෙන තමයි බලන්නේ. හැබැයි හුස්මත් එක්ක හුස්ම යන පැත්ත දුවන්නේ අපි. හුස්ම ෆලෝ කරන්නේ අපි. නාසය ආශ්‍රිත දව හිත තියාගෙන අන්නේ සම්බකායක ප්‍රමාණිකුල අසම්බයං කාය සංසාරං ඒ ਸਰව සම්පූර්ණ දැනගත් වේ ස්පර්ශකය ආනාපාන සතිකය හුස්මකය සංසිඳන ආකාරය දැනෙන. දැන් මෙතෙන්දි මේ ආනාපාන සතියේ 16 මුල් හතර තමයි විස්තර කරන්නේ. කාණ්ඩාසනාවට කොටස් දෙකක්. තමන්ගේ ශරීරය ගැන මේ වගේ බලලා බාහිර කෙනෙකුගේ ශරීරයත් මේකේ ඇති වෙන කියලා දැනලා එයාට පස්සේ සමදේ ධර්මානුපස්සී විහෙරති වය ධර්මානුපස්සී විහෙරති සමදේ වය ධර්මානුපස්සී විහෙරති කියන එක බලන්න. අධික ආයෝතිවා කනස සතිය පටිපටිතාවෝති නැජකින් කිරෝගී උපාදීයති. මේ හුස්ම ගැනීම නම් කයක් තියෙනවා නම් සත්‍ය කුද්දලක් නෙවෙයි කියලා ඔව් කිසිම දෙයක ඇලීමකට ගැනීමකට කුස්නාදු සමාන වශයෙන් ගන්නෙ නෑ. ඔබ ක්‍රියාකාරීත්වයක් විතරක් නේද දකිනවා. ඔබේ ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මේ ශරීරයේ සම්බන්ධ වූ මේ කුස්ම කබලින්කාර ආහාරය නිසා විඥානය පාද වහරගත දෙයක් ආහාරය නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධ වෙන බව දකිනවා. සත්‍යයකට පුද්ගලෝකයක දෙයක් නෙවෙයි හේතුඵල ධර්ම ප්‍රතිපලයක් විඥානයේ ආහාරයේ නිබඳ ලක්ෂණ වල දෙයිමාදී හේතු ගන්නා එකතුවකින් තමයි මේක හටගන්නේ දෙන්නේ දකිනවා. දැන් මම ටිකක් අයගෙන තේරුම් ගත්තා. අයගෙන තේරුම් ගත්තේ මේක නැත්තා ආනාපාන සතියේ ඊළඟට ඉරියව් පබ්බේ විදියට. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. ඊතෝ වා ඊතෝ මිති පජානාති. මිසින්නෝ වා නිසින්නෝ මිති පජානාති. සයනෝ වා සයනෝ මිති පජානාති කියන විදියට මේක නැත්තා කාණ පස්සනාවට අදාළ වූ මේ කරුණ ටික ටිකෙන් ටික මෙනෙහි කරන එකට කියන්නේ ඉරියාපත පබ්බේ. සතර ඉරියව්වෙන් නිතර අවධානය යොමු. ඇවිදිනකොට ඇවිදින බව දන්න, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්න, වාඩි වෙනකොට වාඩි වෙන බව දන්න, සැතපෙනකොට සැතපෙන බව දන්න. මේ ඉරියව් පෑත්ම විඥාන පාදක මේ ඉරියව් තිබට මේක සත්‍ය කුජලේ ක්‍රියාකාරීත්වය කෙනෙක් කරන දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධර්මක සිද්ධාන්ත මත වෙන දෙයක් කියලා ගන්න. ආහාරයේ නිෂ්පාදනයක් කියලා ගන්න. තමන්ගේ ශරීරයත් එහෙමයි අනිත් කෙනාගේ ශරීරයත් එහෙමයි කියලා දැනගන්න. දැන් දෙකෙන් පිට මේ ඕලාරික කයට තියෙන බැඳීම රළු ගතිය තමයි අඩු කරන්නේ. දැන් අපි පුද්ගලෙක් දැක්ක තම මහවලා කියන යන්නේ වැඩ පිටේ ගියාම හද ටික ඔක්කොම මනගලන්නේ දැන් බලන්නේ. එතැන් සිට මේ ශරීර භෞතික ශරීරය තමයි සම්පූර්ණ අපේ මේ අද්දකින් පිට තියෙන හොඳ නරක කියන්නේ. තමන් කැමතිද එන්න කොණ්ඩක් සානියක් කරන්න දෙන්නේ. ගාක් මාතෘකාව. වෙන කෙනෙකුට යාට බලින් දෙන්නේ. අන්නේ කෙනා නැදෙන්න මේ ගියාට පස්සේ මොකද වෙන්නේ? අපේ gini පුරකින්වත් කොච්චර අකමැති වෙච්ච ශරීරය අපිම සල්ලි දෙලා ආදරය කරනවා. ඉදිකඩකින්වත් ඇල්පෙනෙත්කින්වත් අනින් අකමැති වෙච්ච ශරීරය අපිම සල්ලි දෙලෙන් බම් කරනවා. හරි මේ ආදරේ කොහෙන් ඉල්ලද දන්නේ? එතකොට මේ ශරීරයට තමයි මුල ජෝලානික මාර්ගයේ සම්පූර්ණ විස්තරය දැන් මේ සත්‍යය කියලා දැන අපි ඉති. එතකොට රූපස්මෙන් අතතෝ සමනපස්සති. රූපේ තුන ආඥාවක් තියෙන අපි දැසෙන්නේ මේකේ. එතකොට මෙන්න මේ විපල්ලාසයේ ටිකෙන් ටික අඩු වෙනවා. මෙන්න මේ විදිහට කායන දර්ශන වඩනකොට. මේ වැඩිමෙන් මේක නැත්නම් නැවතින්නේ නැහැ. අනිත් කෙනාගේ ශරීරයත් මේ වගේ කියලා බහිද්ධාවාකායේ කායන පස්සේ ඉඳලා අජත්ත බහිද්ධාවා කාය ගන්න පස්සේ වෙරති. ඒ විතරක් නෙමෙයි මේක හේතු නිසා හටගත් දෙයක්. තෘෂ්ණා, ආහාර ආදී, කර්ම ආදී මේ හේතු දෙක නිසා නිර්මාණය වෙච්ච මේ ශරීරය ඒ හේතු හේතු නිරුද්ධීමේ නිරුද්ධන ආකාරයෙන් තැනක් ගන්නවා. ඒකට කියන්නේ සමුදය ධර්මවන පස්සේ වෙරති, වය ධර්මවන පස්සේ වෙරති, සමුදය වය ධර්මවන පස්සේ වෙරති කියලා අපි කියනවා. දැන් ටිකෙන් ටික තමයි ශරීරය ප්‍රකට කරගන්නවා. අනිත් පැති ශරීරය මේ වගේ කෙනෙක් දකිනවා. ඉස්සර අපි කෙනෙක්ගේ වරදක් දැකලා, කෙනෙක්ගේ හොඳක් දැකලා, ඉක්මනටම අපි හොඳ නැද ගුණගතන විවේචන කරන්න ගියපුව අපි දැන් ටිකක් ඉඳලා තමයි කරන්නේ. ටිකෙන් ටික මේ අපේ කලු ගැතිය අඩු වෙනවා මේ කෙලිස් එක තුන්දෙන බද්දව තිබෙන. මෙහෙම යන අපි ටිකෙන් ටික ඊළඟ පියවරේදී සංකයන සබ්බේදී උදේ අවදිච්ච මොහොතේ පටන් අපි කරන සියලුම දේවල් අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මජානකාරී හොති. මේ ආදී හැම දෙයක්ම වැඩි දෙයක් තබා මල පහ කිරීම ආදී දේවල් ගැන පවා ඊටම නොවනින් අපි බලමු. මේ කය තිබුණට ක්‍රියාකාරීත්වයක් තිබුණට නැකකින්ති ලෝකේ උභාදී මේ කිසිම දෙයක් ගැන තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් හොගන්නේ නැහැ. ඔව් යථාර්ථයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. දැන් මේ හොයන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකයේ තේරුම අරගෙන ගවේෂණයේ දෙන අවස්ථාවෙන් මුලදී එක්කෙනෙක් කෙනෙක් දැකලා ඒක විතර ඝන සංඥාවෙන් සත්ක පුද්ගල සංඥාවෙන් ගත්තෝ මේ ස්ථිතියේ තියෙන ඕලානික ගැටිය දෙක ටිකෙන් ටික පහර දීලා මේ අවිද්‍යාව දුරු කරන ගමන නබුනේ නැහැ. හැම ඉරියව්වක් ගැනම නිතර හිතනවා. ඉරියව්ව තුළ ඒ ඉරියව් කුද්දිනට බන්ධනය කරන්නේ නැහැ. හැබැයි වරදක් තේරුම් ගන්න එපා. දැන් මෙතන අපි කියද්දී සත්පුද්ගල සංඥාව තුළින් කියන්නේ ලෝක විවහාරයක් වෙන අපි ගැටෙන යන්නේ ලෝකයේ නීතිරීති දේවල් ක්‍රියාත්මකවන සත්පුද්ගල සංඥා මත. එහෙම නැත්නම් ලෝකයක් නීතිරීතියක් කුසලයක් ක්‍රියාත්මක කරන්න බෑ. ඒ ලෝක විවහාරයට අපි අනුගතව යනවා. ඒ ලෝක විවහාරයට අපි කායිකව ප්‍රතිචාර දක්වන ගමන් මානසිකව අපි ඉහළ කාලයේ කියන වෙනත් ස්ථානයක අපි සාමාන්‍ය ලෝකයාගේ ප්‍රතිඥා දක්වන ගමන් අපි මානසිකව ඉහළ ස්තරයක ඉඳිනේ අපි මේ දුකෙන් ස්පර්ශ කරන්නේ අර කර්ම උපමාන යුක්තව විලේ ජනිත වෙලා විලෙන් ඉහළට එන මඩ හා ජය සමග නොගැටි තියෙන කර්මයක් වගේ පද්මෝපමාරයෙන් මේ කෙලෙස් හිත සමාධිය අපි නිකලෙස් වෙන උත්සාහ කරනවා. එතකොට සංපජඤ්ඤ පබ්බය මේ වගේ ටිකෙන් ටික යනවා. කරන හැම දෙයක්ම මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ එතනින් නවතින්නේ ඒ තැනත්තා කටිපූල මානසිකාරය මෙහෙ කරනවා. හරියට ගෝණියකට කඩල මොම් අමො ඒවන දාලා ඇට වර්ග දාලා එක මිටියක තියෙන වගේ මේ ශරීරයේ හරියට මේ හැම නැමැති මල්ලෙන් මේක ගැට ගහලා මේ ඇතුලේ තියෙන දේවල් එකින් එක අපේ නුවණින් විමසලා බලනවා. කේසාලෝමාන කදාන් ආදි වශයෙන් මේකේ තියෙන දේවල් අපි නුවණින් වෙන්කර කර බලමු. ඒකෙනුත් ඒක නැත්තා තේරුම් ගන්නවා මේ කිසිම දෙයක සත්පුද්ගල සංඥාවක් නැහැ. මේ ශරීරය කියන්නේ ආහාරය නිර්මාණයක්. ආහාරය ලැබෙනකොට විඤ්ඤාණ අනුගතව මේකේ ප්‍රොජෙක්ෂන් එක පරාවර්තනයක් නැත්තම් නව නිර්මාණයක් කියන එක දැනෙනවා. මේක පුද්ගලෙකුට මනින්නේ නැහැ. හේතුඵල ධර්ම නොනින් දකින කෙනෙක් වඩපත් වෙනවා. ආහාර නිසා හටගත්තු මේ ශරීරය ආහාර නිරුද්ධීමේ නිරුද්ධ වෙන දකිනවා. සමුදය ධර්මන පස්සේ ඉහෙරදී, පය ධර්මන පස්සේ ඉහෙරදී. තවදුරටත් යනවා පටිපූල මනසකාරයෙන් ඉන්නවා නැවති පටිවි ආපෝතේජ වායුව කියන ධර්ම මනසකාරයට යනවා. මේ ශරීරය කියන්නේ පටිවි දැඩි ගතිය, ඒ වගේම ආපෝ වැඩි නැති ගතිය, තේජෝ ගතිය, රස්නේ වායෝ ගතිය, හමන ගතිය. මෙන්න මේ හතර දෙක තුනක් තමයි මේ ශරීරය කියන එක මෙතන තදගෙන වෙන දෙයක් නෙවෙයි. මේ ලෝකයේ තියෙන අනිත් දේවල් වලින් මේකට සම්බන්ධ වෙලා තියෙන මේ දේවල් නිතරම අනිත් දේට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නේ. පටවිදත් පටවිදට ආපෝ ආපෝට තේජෝ තේජෝට වායෝ වායෝට සම්බන්ධ වෙනවා. ඉතින් දෙක කලක් මේක මගේ කියන මම වෙන් කරගෙන බාහිර පරිසරයෙන් ඕම හැඩවැඩ දාගෙන හිටියට මේක නාකාරකට එකතු වෙන බලන්නවා. තාවකාලික කර්ම ලැබිට දෙයක්. අපි කුඩා කාලේ පටන් වාද පරිහරණය කළා. අපේ ශරීරේ ගොඩක් සංවාදයන් බාහිරට ගියා. අපි පොඩි කාලේ සෙල්ලම් කරපු දේවල් මගේ කියලා හිතාගෙන හිටිය දේවල් ඇඳුම් පැනඳුම්. ඒ ඔක්කොම මේ මහා පොළොවත් සමග එකතු වුණා. අද අපි පරිහරණය කරන දේවල් ටිකෙන් ටිකේ වගේ මේ මහා පොළොවට එකතු වෙන දේවල් නේද කියන එක දන්නවා. මෙන්න මේත් එක්ක මෙහෙ සමුදේ දකින්නවා, පය දකින්නවා. සමුදේ පය දාන පස්සේ වෙරෙති හටගෙන නිරුද්ධ වෙන දෙකම මොනවනින් දකින්න කෙනෙක් වත්. මේ හැම දෙයක්ම කරන්නේ සති නිමෙදිර තියන්නේ. සති නිමෙදි තියන්නේ වාරි නිරවද කරන්නේ සතර ඉරවදීම දැන් මොකෝ මේ ක්‍රියාකාරීත්වය සඳහා පෙළඹිලා ඉන්න කෙනෙක් වඩපත් වෙනවා. ඔහුගේ හැම මොහොතක්ම අවදිමින හැම මොහොතක්ම ඔහුට මෙහෙ කරන්න තියෙන අවස්ථාවක්. බොහෝ කාලයක් පොඩ්ඩක් අතපටි ආරෙන්නේ. ඔහු මොනවා කළා? කායික දෙයක් ගැන මේ මුල් පියවරේ සිහිපත් කරනවා. තමගේ කය ගැනත් එහෙමයි වෙනත් කය වෙන දෙයක් ගැන තර තමගේ ශරීරයට වඩපු දෙය අනිත් එකට ඇප්ලයි කර බලන්න. මේක මේ අනිත් දෙයක් කියන්න වෙන්නේ කියලා. අපි ඇතැම් විට වැසිකිළියට ගිහිලා රෙස්ටෝරන්ට් එකට ගිහිලා එනවා. ඇතැම් විට කොමඩ් එකේ අර බන් එක ගොබන් අමත ගලනවා. කලින් උදේ ගිහිලා එනවා. ඇතැම් විට අපි අන්නම තරකෙන්නම තියෙනවා. අපි දැන් වෙන කාගෙන්ද කියලා නේ. බහින් නැතැම් විට අපි බලාගෙන ගියාම මතකල ගියාම Tamanටම තමයි උදේ හැමත ගලලා ඉන්නේ. ඉතින් ඒ වගේ නේද නැත්නම් කාටද දෙනවද දැන් මට? ඇත්තෙන්ම Tamanta පස්සේ බලන එක නෙමෙයි වෙන කෙනෙක්ගේ කියලා බලන්නේ සාමාන්‍යයෙන් තමයි. වෙන කෙනෙක්ගේ එකක් බලනකොට ඉතින් අපි එකක් අතට ලොකු වෙනසක් නැහැ. එකම බඩේ දිගේ තමයි යන්නේ. එතකොට මෙන්න මේ විදිහට ටිකෙන් ටික අපේ ජීවිතයේ මේ කාරණා මෙනෙහි වෙනවා. පටිච්චෝල මනස්කාරය, ධාතු මනස්කාරය, නාසීවකේ මරණය පස්සේ ටිකෙන් ටික දවසක් දෙකක් සතියක් දෙකක් කොහොම ගිහිල්ලා ටිකෙන් ටික වෙනස් වෙන ආකාරය අපි දකිනවා. නාසීවකේ කියන්නේ බුද්ධ මාර්ගයෙන් විනිලක විකුබ්බ ආදී වශයෙන් අට්ඨික සංඥාව දක්වා මේ යන ගමන් මාර්ගයේ මේ සීවතික නැත්තම් සෝහනට දාලා සිදුවන ඉරණම් නමයක් ගැන තමන් මෙහෙ කරනවා. මෙන්න මේ වගේ ශරීරය ගැන ප්‍රකට කරනකොට ඌට අර මුලින් ඝන සංඥාවෙන් එකක් හැටියට ගත්ත මේ ශරීරය විවිධ දෘෂ්ටි කෝණ වලින් බල බල මේකට හඩගත්තු උපදී උපදී කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි මාන වලට කියන තනි හරිය ප්‍රපංච ගැන කියන්නේ ෆිනොමිනා කියලා කියන්නේ අන්නේ ප්‍රපංච තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගත්ත මෙන්න මේ ගැටේ කියන එක ගන්න. දැන් කෙනෙකුට මෙතනම ඉදරෝණන් හද සමාධිමත් කරගෙන අනිත් සංඥාවල යක්ෂ ප්‍රමාණයකට ආශ්‍රය දුරු කරගන්න පුළුවන් දක්ෂ කෙනෙකුට. නමුත් මේ හතරක් තියෙන්නේ ධ්‍යාන මට්ටමත් එක්ක ටිකෙන් ටික හිත ගැඹුරට යන විදියක් තමයි මේ හතරක්ම විස්තර කරලා තියෙන්නේ. ඇතැමිට සිත වඩලා තියෙන කෙනෙක් සුස්ත විදර්ශන වගේ කෙනෙක් ඉක්මනින්ම නිවන් දකින කැමැති කිප්පා විඥා වගේ කෙනෙක් ඇතැමිට කාය පස්සනාවෙන්ම යම් කිසි දුරකට ආධ්‍යාත්මික ගමනක් යන්න පුළුවන්. ඇතැමිට අනාගාමීව යන්න පුළුවන්. නමුත් එහෙම නෙවෙයි ඒක නැත්තා සාමාන්‍ය වැඩ කෙනා මේ හතරම වඩන ප්‍රමාණවල. ඊට පස්සේ වේදනාස වේදන පස්සේ ඉහෙත්. වේදනාව නම් අපිට බොහෝ විට හිතෙන්නේ මනස කායද දැනෙන වේදනාව විතරයි. නමුත් ඒක වේදනා හයෙන් එකක් විතරයි. කාය සංස්කෘතිය වේදනා. කාය හටගන්න වේදනා තියෙනවා. සෝත සම්පස්සය වේදනා, ධාන සම්පස්සය වේදනා, ජීව සම්පස්සය වේදනා, කාය සම්පස්සය වේදනා, මන සම්පස්සය වේදනා කියලා තියෙනවා. චක්ක සම්පස්සය වේදනා, සෝත සම්පස්සය වේදනාම වේදනා හයක් තියෙනවා. එතකොට ඇසට රූපයක් පෙනීම නිසා යම් කිසි විදියක අපට වේදනාවක් ඇති දුක් වේදනාවක් හටගත්තා නම් ඒකට කියනවා චක්ක සම්පස්සය වේදනා කියලා. ඇත්තෙම කාදා එකෙන් වේදනාවක් හඳුනා ගන්න බෑ. නම් සාමාන්‍ය ප්‍රත්‍යක්ෂණ මට්ටමේ පුද්ගලයන් දකින විදිහට තමයි මේ ධර්ම විස්තර කරලා තියෙන්නේ. සියලුම දේවල් දැනගන්න මනසින් ඇසින් කරන්න පුළුවන් වර්ණ මාත්‍රේ විතරයි අපිට කර්ම විදියට. ඒක තේරුම් ගන්න, ඒක නිරුද්ධ වෙච්ච දෙයට සංඥා වේදනා දෙක මෙහි කරලා මන ආයතනය තමයි තේරුම් ගන්න. මන ආයතනය තේරුම් ගන්නකොට අර මුලින් ලැබෙච්ච චක්ක සංසාර වේදනා කියලා කියනවා. තමන් ඇසින් බලන රූපය තේරුම් ගන්නකොට ඒ මුලින් තිබිච්ච ඇසත් ඒ රූපය ඒක හඳුනාගත් චක්ක විඥානයක් වෙනම නිරුද්ධ වෙලා අවසන්. ඒව නිරුද්ධ වෙලා ඒ පිළිබඳව සංඥා වේදනා දෙක අතීත සංස්කාර අනුව මන ආයතනයෙන් සිහිගෙන වශයෙන් තමයි ඒක හඳුනාගන්නේ. ඒක හඳුනා ගන්නකොට නිතරම අපි ඉන්නේ අතීතයේ නිරුද්ධ කරගෙන ඉන්නේ. අපි නිතරම හිටගෙන ඉන්නේ අතීතේ. නමුත් හිටගෙන ඉන්න තමන්ට පේන්නේ. අපි ටෝච් එක අදහගෙන නිදිරට යනකොට අපි කකුල් දෙක යනකට කවදාවත් ටෝච් එක ගහන්නේ නැහැ. ටෝච් එක යන නිතරම ඉස්සරහට ගහන්නේ. වාහනේ ඩ්‍රයිව් කරනකොට රෝදේ දිහා බලන්නේ කවුරු ඩ්‍රයිව් කරන්නේ නැහැ. ඉස්සරහ ආඩි ගාන ඉස්සරහ බලන්නේ නැහැ මේ ඩ්‍රයිව් කරන්නේ මෙතන. අන්න ඒ වගේම තමයි අපි නිතරම නිරුද්ධ වෙච්ච අතීතයේ හිටගෙන ඉන්නේ. නමුත් බලාගෙන ඉන්නේ අනාගතය. මේක තමයි ලක්ෂණයක් දෙන්නේ. දැන් මෙන්න මේ අවබෝධය ටිකෙන් ටික අපිට ලබන්න තමයි මේ වේදනා ප්‍රශ්නාව ගැන. වේදනාව කියන්නේ නිකන් දෙයක් නෙවෙයි. ස්පර්ශයෙන් හටගත්ත මේ වේදනාව ස්පර්ශයෙන් නිරුද්ධ වෙමේ නිරුද්ධ ආකාරය ගැන. නොයෙකුත් වේදනා තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, අදුකම සුඛ වේදනා, සාමිස සුඛ, නිර්ආමිස සුඛ, සාමිස දුක්ඛ, නිර්ආමිස දුක්ඛ, සාමිස අදුකම සුඛ, නිර්ආමිස අදුකම සුඛ ආදී වශයෙන් වේදනා අවස්ථා ගන්නකට බෙදෙනවා. වේදනා කියන්නේ ඉතාම සංකීර්ණයි. වේදනාව දෙකක් හැටියට තියෙනවා. ත්‍රිවිද වේදනා හැටියට තියෙනවා. වේදනා පහක් හැටියට තියෙනවා. වේදනා හයක් හැටියට තියෙනවා. වේදනා 108 ආකාරයකට තියෙනවා. මේ සංකල්ප කාර්ක විතර කරන්නේ නෙවෙයි. බුදුහාම කාර්ක තරක විතර කරගෙන එකිනෙක වේදනා දෙකයි කියලා. තව කෙනෙක් නැතාව වේදනා තුනේ දෙන එක බුදුහාම දේශනා කරනවා. ඒක එක තැනල එක විදිහට කියනවා. වේදනා කීයක් තියෙනවද? ගන්නත් වේදනා ගන්න ස්පර්ශයෙන් ස්පර්ශ සමයෙන් හට ගන්න වේදනා ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මේක එක දිගටම තියෙන දෙයක් නෙවෙයි. හැම මොහොතෙම ස්පර්ශය හට ගන්නවා. එතනම නිරුද්ධ වෙනවා. දැන් අපිට හිතේලා දෙයක් තියෙනවා නම් අපි හිතේ ඉන්නේ උදේ පටන්ම දිගටම හිතේලා දෙයක් තිබ්බ හැටි නේද? සාමාන්‍ය විවහාරයේ කියනවා නම් ඇත්තටම හැම මොහොතකම මේ අලුත් වේදනා කඩගත්තේ වෙයි. මේක තමයි යථාර්ථය. ගංගාවක් අපි එක දිගට තියෙනවා කියලා බැලුවට ජල බිඳුවක් තියෙනවා. අපි දියන්න බලන්න යනවා කියලා කියන්නේ දුම් හිඳ හරි දියලම හරි නැයගර හරි අපි හිතන්නේ කලින් දැකපු මෙයායි බලන්න යන දෙයක්. කලින් දැකපු තත්පරෙම ඔක්කොම බැහැ යනවා කියලා බලන හැලුත් එක. ඒත් අපේ ජීවිතය සම්පූර්ණ මේ ප්‍රවාහ යන්නේ. එක සැරයක් බලන්න ඉතලේ බලනකොට ගංගාව පහළට ගියා වගේ දියන්න ගහලා ගියා වගේ මුලින් ගිහිලා අසන. මේ වේදනාවක් එහෙමයි. දැන් අන්නේ වේදනාව ගැන මේ ස්පර්ශයෙන් හටගන්න වේදනාව කියලා දකිනකොට අකණ්ඩව තියෙන නිත්‍ය සපාත්ම වශයෙන් ගන්න වේදනාව වෙන විපලාසෙ දුර වෙල යනවා. වේදනාව ගැනවත් නැතකින් කිලෝගේ උපාදියේ උපදී හටගන්නේ. ප්‍රපංච හටගන්නේ. තෘෂ්ණා දෘෂ්ටිමාන වඩගන්නේ. තවත් කරතිමිච්ච තමන්ගේ විපලාසෙ දුර වෙනවා. සැපදේ දුක්දේ පිළිබඳව තුමිච්ච සුඛ සංඥා දුර වෙනවා. කලින් සැපයක් කියන බා අල්ලගෙන හිටියා. දැන් තේරෙනව අල්ලගන්න දෙයක් නැහැ. ස්පර්ශයෙන් හටගත්තු වේදනාව ස්පර්ශණය වෙන්නේ නිරුද්ධ වෙන කියලා දන්නවා. සමාන දෙකට තියාගන්න බැහැ කියලා දන්නවා. ඉස්සර අපි අනේ හොඳ සින්දුවක්, හොඳ රසයක් කියලා දිගටම තියාගෙන ඉස්සහා කරන්නේ. එහෙම දෙකට තියාගන්න බැහැ. සුඩුව මත ස්පර්ශයෙන් හටගත්තු එක එතනම ආසන්නයි. අපි කටේදී රසය කියලා කියන දේ නේ. උගුරෙන් පහල යන ඔක්කොම රසය ඉවරයි. ඊළඟ රසයක් කියලා දෙයක් නැහැ. බැරිවත් ලෙඩ වෙන අපේ කටේ යන වක්ක රෝගයක් ඇති වුණොත් ගිලින බැරිමකින් කෙලින්ම බඩේ කඩකම දාන උඩටම දාන පල්ලෙහාට නේද? ඒකට රස මොකද? රස ඔක්කොම තියෙන්නේ අඟහන් කරක් ඉදන් මේ පොඩි ආසන මොකද එච්චරක් නේ. එතකොට මෙන්න මේ දේවල් ගැන අපිට අනිත්‍ය සංඥාව හොඳට ඉදේ පිළිහිටනවා. හටගෙන නිරුද්ධුම අපි දකිමු. එතකොට වේදන පස්සෙන් නැවති නැත්නම් දුරට යනවා. සිත්තේ සිතාන් පස්සේ ඉන්නේ. සිතේ සිතානෝබර. එතකොට චිත්තානපස්සනාමයෙන් කරන්නේ විඥාන ස්කන්ධය ප්‍රකට කරගන්න එක. ධම්මානපස්සනාමයෙන් කරන්නේ සංඥා සංඛාර දෙක ප්‍රකට කරගන්න එක. නැත්නම් සිතවිලි ප්‍රකට කරගන්න එක. චිත්තානුපස්සනාවෙන් කරන්නේ සිත ගැන දැනගන්න එක, ධම්මානුපස්සනාවෙන් කරන්නේ සිතිවිලි ගැන දැනගන්න එක. ඒ දෙක වෙන් කරන්න බෑ. හරියට මේකක් හදුවම තේයි වතුර වෙන් කරන්න බැරි වගේ දෙක එකට යන්නේ. නමුත් අපි මේ හැම එකක්ම කරන්නේ මනසින් බුද්ධියෙන් මේ වෙන් කර කර බලන්න. ස්කන්ධ පංචක එකක්වත් වෙන් කරන්න බෑ, රූපියවත් වෙන් කරන්න බෑ. අනිත් ස්කන්ධ හතරත් එකයි ඉන්නේ. මේ හැම දෙයක්ම අපි මනසින් බල බල කරන්නේ බාහිර රූප ශබ්ද ආදී හිත මුලා වෙන ගැටි අඩු කරන්න අපේ ප්‍රඥාව දියුණු කරන්නේ මේ ඉතින්. එතකොට අපි වේදනාවන් වේදනාව බලනකොට වගේ සිතේ සිතන බලනකොට සරාගම්මා චිත්තං සරාගම් චිත්තං පදනාති. වේදරාගම්මා චිත්තං වේදරාගම් චිත්තං පදනාති. සදෝහංවා වේදදෝසංවා සමෝහංවා වේදමෝහංවා මහංගතං අමහංගතං සමාහිතං අසමාහිතං විමුක්තං අවිමුක්තං අදවති හිත තියෙන මේ විවිධ අවස්ථාවල තියෙන විදි රාගසිත විරාගීසිත සදෝසසිත විතදෝසසිත සමෝහ වේතමෝහ මහංගත කියන්නේ ලෞකික අමහංගත කියන්නේ රූපාවච අරූපාවචර සිත විමුක්ත සිත අයමුක්ත සිත මෙදුන සිත නනුන සිත හැකිරුන සිත විසිරුන සිත මේව වෙන වෙනම සිතේ තියෙන කන අනුව අපි හොඳට බලමු. හැබැයි ඒව වෙනස් කරගන්න යාට දෙකක් අස්නයි. තියෙන දේ තියෙන හැටියට බලන එක විතරයි ගන්න. තියෙන දේ තියෙන හැටියට බලනකොට සායි අනිතකය වන්නකොට අපට ඒ අකුසල චේතනාවක දිගටින පුළුවන් කමක් නැහැ. ඒක අපි දිගට ගන්නෙ නැහැ. දැන් උදාහරණයක් ඇරගෙන කවුරුහරි කිව්වොත් දැන් ඔයා කැන්දි කියලා නේද ඉන්නේ? දැන් අර කෙනාගෙන ආසාවෙන් නේද ඉන්නේ, රාගෙන් නේද ඉන්නේ කියලා කවුරුහරි අහුවොත් ඉන්නේ. ලැජ්ජන්නේ අපිට. අන්නේ වගේම තමයි අපි අපෙන් මහගන්නවා. දැන් රාගෙන් නේද ඉන්නේ? දැන් අමරත් එක අමනාපයෙන් නේද ඉන්නේ? දැන් බාහිර රූපේ මාස රූපේ හිත මැසගෙන නේද ඉන්නේ? දැන් උඩාගෙන නේද ඉන්නේ කියලා තමන්ම තමන්ට ඇඟිලි දික් කරගන්න. ඉස්සර අපි වෙනත් කෙනෙක් ඇඟිලි දික් කරපුවා අපි දැන් අපිටම අපි ඇඟිලි දික් කරගන්නවා. ඔයා දැන් රාගෙන් නේද ඉන්නේ කියලා මම මට කියන. ඔයා දැන් අමරත් එක අමනාපයෙන් නේද ඉන්නේ? දැන් අර බාහිර රූපේ බලලා දැන් සමාධියෙන් බලාගෙන බලාගෙන වෙන ලෝකේ වගේ ඉන්නවා නේද? අපි කියනවා දැන් ඕන්න දැන් මොහෙන් නේද ඉන්නේ? දැන් අර හිත බැඳගෙන නේද ඉන්නේ? අරක තියෙනවා කියන විතරනේ. දැන් බුදුහම දුෂ්ප්‍රක්‍රියා කරනවා. අපි දැන් අරක යන්නේ පස්සක වහන්න අර කලයක් අරගෙන යන වතුර අරන් යනවා. දැන් අපි අරක දින සම්පූර්ණ නිමග්න වෙලා ඉන්නේ. දැන් ඉන්න තැනවත් අමතකයි නේද? සම්පූර්ණ පිටියේ තින්ද දෙයකට තමයි නැවටෙන්නේ නැත්තේ. එතකොට මේ තින්දටින් යන පු චිත්‍රය අපේ සම්පූර්ණ අපේ ලෝකයේ අතිසද්දකෙම ලෝකයක් නේපා බැලිවරත් අපි දුෂ්කර ක්‍රියා කරපු සිද්ධිය අහලා තිබ්බේ නැත්නම් මේ දෙක අතරට අපි අර රූපෙන් දැක්කම ඒක ගන්නෙ දුෂ්කර ක්‍රියා කියන අර චිත්‍ර රූප මොනවක්ද දෙන්නේ අපේ රූප මේක සම්පූර්ණ අපි විසින් නිර්මාණය කරගන්නේ. ඊට මෙන්න මේ විදියට ඒක නැත්තා හිත ගැන බලනවා ඒ හිත අනිත්‍යතාවය දකිනවා. ඒ හිතක් නිකන් ඇති වෙච්ච දෙයක් නෙවෙයි, ඒක නාම රූප පත්‍යවිඥානයි. නාම රූප නිසා විඥානය හටගන්නේ. ඉපදුනාට පස්සේ නාම රූප නිසා විඥානය හටගන්නේ. ඉපදෙන කලින් විඥානය බැසගත්තට පස්සේ විඥාන පත්‍ය නාම රූප. මුලදී විඥානය බැසගන්න මාකුසට පොඩි හයකට ඊට පස්සේ ඒ විඥානයට අනුව ශරීරේ වර්ධනය වෙනවා. බැසගත්තු විඥානය අන්ධ වෙන්න අකුසල් තියෙන විඥානයක් නම් අමතක කොච්චරක් තැන දුන්නත් වැඩක් නැහැ ගන්න ලැබෙන ශරීර අන්ද නාම රූප වෙනස. මාගුසේ බැසගත්තු විඥානය මන්ද බුද්ධික වෙන්න අංග විග වෙන තියෙන විඥානයක් නම් අම්ම තැමිට වෛද්‍ය විද්‍යාවක් වෙන මහාචාර්ය විද්‍යාවක් වෙන්න පුළුවන්. ඒක යා දන්නේ නැහැ. අම්මයි ශරීරේ තමයි යන්න වෛද්‍ය පීඩේ ලෙක්චර්ස් ගන්නවා. ආබාධිත වෙන්න එපා. මෙහෙම ආහාර ගන්න කියලා පෝෂණය ගන්න කියලා. අම්ම දේශනා කරන විශ්වවිද්‍යාල මෙහි ළමයි ඉන්න බඩේ ඉන්න ළමයා මේ විඥානය බැසගත්තු කෙනා අම්මත් හොඳ පෝෂණය ආහාර ගන්න නම් සම්මත දැක්ක ළමයා ආබාධිත ළමයෙක් මන්ද බුද්ධික ගන්න. ඒ විඥාන පත්‍ය නාම රූපක නිමේකයි. අන්න එහෙම හඩගත්තු නාම රූප මෙරට බිහුණාට පස්සේ නාම රූප පත්‍ය විඥාන. නාම රූප පත්‍ය විඥාන කියන්නේ අපි නාම රූප වලට අවිද්‍යාවෙන් දැසගෙන ඊට අනුව අපි විඥානය ගොඩනගනවා. ඒක අනිත් පැත්තට යනවා. ඒකට නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපන් කියන දෙක මේ දෙක දෙපැත්තට යනවා. මෙන්න මේ වගේ විඥානයේ පිරිසිදු දැනගන්න කෙනෙක් වත්පත් වෙනවා චිත්තාකර්ෂණ වැඩිම නිසා ඒ විඥානයක් තමයි කියලා ගන්නෑ. ඒ මොහොතට හේතු නිසා තරහාදී දේවල් හටගන්න එකක් කියලා දකිනවා. මෙහෙම දකිනවා එක්කම එන්නෙම අර ඕලානික ගති තරහ, සදෝස, සමෝහ, අමහංගත, අසමාහිත, විචිත්ත, අවිමුක්ත ආදී අකුසල පැත්තට බරේම ටිකෙන් ටික අඩු වෙනවා. විතරාග, විතමෝහ, විතදෝස, මහංගත, සංකිට්ඨ, විමුක්ත ආදී කුසල පැත්තට ඒවා ටිකෙන් ටික වැඩි කර පෝෂණය වෙනවා තමයි මානසික ක්‍රියාකාරීත්වය. ඒකෙනු ජයග්‍රහණය කරන කෙනා ඊළඟ පියවරට පාතම ධම්මේසු ධම්මාන්තං කියනවා. ධර්මයන්ගේ ධර්මයන්ම බලමින් වාසය කරන ධර්මය කියලා කිව්වම අපට බොහෝ දේ හිතෙන්නේ කුසල ධර්ම කියලා නේ. නමුත් මෙතෙන්දී දෙපැත්තම යනවා. කුසල අකුසල දෙපැත්තම නීවරණ වලින් පටන් ගන්නෙ නැති කාම නැති කාමච්ඡන්ද නීවරණේ නැති කියන එක ගන්න. තියෙන කාමච්ඡන්ද නීවරණේ නැති කාමච්ඡන්දේ ඇති වෙන හැටිත් දන්නවා. ඇති වෙච්ච කාමච්ඡන්දේ නැති වෙන හැටිත් දන්නවා. නැති වෙච්ච කාමච්ඡන්දේ නැවත නූපදින විදියක් දන්නවා. යාපාදෙන එයාගෙන තියෙන මිද්ද උද්දච්චක උච්චවිචිකිච්ඡා කියන මේ පංච නීවරණයම නැති බව සහ ඇති බවත් නැති වෙච්ච එක නැවත නූපදින විදියක් ඇති වෙච්ච එක හට ගන්න විදියක් කියන මේක හොඳට පරිශනාත්මකව දැන් මොහු සක්නට බහැලෙන්නේ. මෙතෙක් කල වූ ලොකු සරණකට බැස්සේ නැත්නම් නිකන් පරිස්සකයේ විදියට විතර හිටියේ. නමුත් දැන් උපෝෂණය වෙලා තමන්ගේ සුතුමේ ඥානය ලබාගත් සියලුම අවියාවද දැන් අප පාවිච්චි කරන සරණ ගන්නද. යුද්ධ පිටියේ මැත්තේ මහත් රැතිප් පරි අහන්නාගේ සංගාමේ කියලා කියපු දානුරත්නේ ඒ වගේ තමයි. මුලින් අතින් සයන් විතරක් මේ පස්සේ හොඬ වැරිම සටන් කරමින් දැන් අපෝ සංසාර චක්‍රයෙන් ගොඩ එන මහා වීදි සරණකට බැහැලින්. එතකොට මේ දැනත්තා මේ නීවරණ ගැන බලනවා. එයින් නවතින්නේ නැහැ. තවත් ටික ටික ඉදිරියට යනවා. ස්කන්ධ වශයෙන් බලනවා. මේ අසාදී ස්කන්ධ පහළ වෙනකොට අසාදී ආයතන පහළ වීමත් එක්ක විදහා බැරිමත් එක්ක ඇතිවන ස්කන්ධ සංසිඳුම් හට ගන්න ආකාරය දකිනවා. කියන්නේ දුක සත්‍ය දකිනවා. ඒ වගේ මේක නිරුද්ධ වෙන ආකාරය මේ වගේ ස්කන්ධ පංචකයත් හෝ නිතරම හටගෙන නිරුද්ධ වෙන ආකාරය මොනින් දකිනවා. රූපাদি ස්කන්ධ වෙන වෙනම දැන් බලමු. මෙතෙක් කලුත් ඒවා ටික ටික බලගෙන ආවේ දැන් ඔක්කොම ටික සමරස් කළා මේකෙදි නැවත බලමු. බලමින් උඩ තේරෙන හැම මොහොතෙම ස්කන්ධ පංචකයක් නේද හටගන්නේ කියන එක ඔහු නොනින් දකිනවා. ඒත් එකම චතුරාර්ය සත්‍යම ඔහු බලනවා. මේ ස්කන්ධ පංචක බැරිමදී විශේෂයෙන් රූපස්කන්ධය හොඳට ප්‍රකට කරගන්නවා. රූපය කියන්නේ මේ භෞතික රූපී තරක් නේ රූප 24ක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ කියන හතර, ඒ හතර ඇසුර කළ දෙන උපාදාය රූප 24ක්. මේ චක්ක වාදී ආයතන මේ හැම දෙයක්ම ඊටම ගැඹුරින් බලනවා. සමාන්‍ය අත්පා හැකලින් දිගහැරීම් මුදු ගැටි ආදී මේ හැම දෙයක්ම කායට අදාළ රූප ගැන හොඳ අවබෝධයක් ලබනවා. මේ සියල්ලක්මත් මේ හැම දෙයකම තියෙන ලක්ෂණය මොකද්ද? මේ ස්කන්ධ පංචකයේ කිසිම අඛණ්ඩව තියෙන දේවල් නෙවෙයි. අහුත්වාන් සම්මුතං පුත්වාන භවිසති. පෙරම තිබී හට ගන්නවා. ඉතුරු නැතුව මෙතනම නිරුදුනා කියලා දකින්න දකින්න. දකින්න දකින්න මොකද වෙන්නේ? තමන්ට යම් දෙයක් හිතනකොට බාහිර රූපයක බැස ගන්න ගැතියෙන්නේ මඩුවේ. මේක ලස්සන උපමාවක්. ලස්සන කතාවක් තියෙනවා මහානිදාන සූත්‍රයේ. නාමකායේ පටිඝ සංකප්පය රූපකායේ අධිවචන සංකප්පය කියන කාරණේ. නාමකායේ පටිඝ සංකප්පය කියන අපේ හිතට මොනාරි සිතුවිල්ලක් ආවනම් ඒක අපි බාහිර ලෝකෙට නැඹුරු වෙලා ගිහින් බාහිර ලෝකේ බලමු. අම්මා ගැන සිතුවිල්ල මතක් වුණා නම් මතක් වීමත් එක්කම බලන්න අම්මා ඉන්නවද නැද්ද, අම්මට පින් ටිකක් දෙන්න ඕනද, අම්මට මුදල් ටිකක් යවන්න ඕනද එහෙම බලන්න. ඒ වගේම රූපයක් බාහිරින් දැක්වෙමින් ශබ්දයක් ඇහුවමින් පංචායතනයන්ගෙන් ඒවට කියන පටිඝ සංපස්සය කියලා. අන්නේ පටිඝ සංපස්සය අහුවෙච්ච ගමන්ම සිතුවිලි ටික ඇතුළේ අභ්‍යන්තරේ ක්‍රියාත්මක වෙනවා. ඒකට කියන ආදිවචන සංපස්සය කියලා. ශබ්දයක් ඇහිච්ච ගමන් වාහනයක් යනවා. ආදිවචන සංපස්සය නාමයේ ගියේ මොටර් සයිකලයක්. මේ ගියේ කාර් එක. කාරේ කෑ ගහනවා දකිනවා. අපේ මල්ලි ඇවිල්ලා කෑ ගහන මල්ලි කියලා. නැත්තම් හිතනවා අර කරදර කරන දායකයෝ ඇවිල්ලා ඉන්නේ කියලා. කාමරය ඇතුළට යනවා සමහර ලාගෙන. දොරත් අහගන්න. මේ වගේ අපේ අර පටිඝ සංපස්සයෙන් අදිවචන සංපස්සයට යනවා. අදිවචන සංපස්සයෙන් පටිඝ සංපස්සයට යනවා. මෙන්න මේ දෙක මාරු වෙන එක ලස්සනට විස්තර කරනවා දීඝනිකාය මහා නිධාන සූත්‍රය. මේ ඔක්කොම කෙලෙස් එක්ක ඇති වෙන දෙයක්. එතකොට මේ ස්කන්ධ සංකේතයේ තමු තේරුම් ගන්න උත්සාහ කරන මේ ලෝකය ඊට පස්සේ ආයතන ගැන බලමු. මේක තමයි නියම කුසලතාවය කියලා කියන්නේ මේ වෙලින් ආයතන කුසලතාවය කියලා. Skillfulness in senses or skills. ආයතන කුසලතාවය මෙතන තමයි අපි දක්ෂතාවයේ වෙන ස්ථානය. මොකක්ද ස්ථානය කියලා කියන්නේ? මේ අසාදී ආයතන පහළ වෙන්නේ පෙරපසම වෙන්නේ මොකද? අපි හිතන්නේ මේ ඇස දිගටම තියේ කියලා. චක්කෝ අනිච්චං කියලා කියන්නේ මේ බාහිර පේන ඇස නෙවෙයි. රූපං අනිච්චං කියලා කියන්නේ මේ ඇඳලා තියෙන චිත්‍රය නෙවෙයි. මේ මොහොතට ඇසේ පෙනීමේ ශක්තිය මොන ගැලෙච්ච මේ රූපය මේ මොහොතට පේන විදියයි මේක. දැන් මට ඔබහන්සේලට මාව දැන් පේන්නේ මේ සායනන්තල මාව දැන් පේන්නේ මම මෙතෙක් හැසිරෙච්ච ආකාරයන. මගේ වෙන හොඳ ගැටිමුණක් දැනගත්තු ගමන් මේ පෙනහ වෙනස් වෙනවා. මගේ ලොකු අඩුපාඩුවක් මගෙන් සිදු වෙච්ච එකක් තේරුම් ගත්ත ගමන්ම මේ තියෙන ප්‍රසාරය සම්පූර්ණ වෙනස් වෙනවා. ආයතන වෙනස් වෙනවා. රූප වෙනස් වෙනවා. බාහිර දේමුත් වෙනස් වෙනවා. අපේ මනස අනුව ඇස වෙනස් වෙනවත් එක්කම ඊට අනුව පෙනීමේ විෂුවල වෙනස් වෙනවා. බාහිර තියෙන සතර මහා භූත රූප විතරයි තියෙන්නේ. සතර මහා භූත රූප වල එකින් විතරක් ෆෝම් කරපු විදිය විතරයි තියෙන්නේ. සකස් කරපු විදිය විතරයි බාහිර ලෝකෙ තියෙන්නේ. අපි තමයි ඒවට ජීවේ දීලා තියෙන අපේ මනස. ඒකට මෙන්න මේ අවබෝධය වෙනවා මේ ආයතන කුසලතාවයත් එක්ක. ඔව් හැම වෙලාවෙම ආයතන ගැන ඉතාම කලකිරීමෙන් වාසය කරන කෙනෙක් වටපත් වෙනවා. එන්න මේත් එක්කම දිගින් දිගෝ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන අර සුතමේ ඥානයෙන් සම්මා දිට්ඨියේදී මුලදී දුක්ඛේ ඥාන සමුදය ඥානන් කියලා අහසා දැනගත්තු එක දැන් හොට හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්න දුක කියන්නේ මෙන්න මේක. ඇතින් දැකපු අවිද්‍යාවෙන් දැක්ව දුකේ හිත පිටා ගන්නවා. ඊට සමුදය හට ගන්නවා. නිරෝධ මාර්ගයේ මේ චතුරාර්ය සත්‍ය උදාගෙන. කලින් සුතමේ ඥානයෙන් අහසා දැනගත්තු එක සත්‍යඥානයේ වශයෙන් දැනගත්තු එක කෘත්‍ය ඥානයේ හරහා ගිහිල්ලා කෘත්‍ය ඥාන මට්ටමට සමීප වෙන්නේ. චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න අවස්ථාව. ඒත් එක්කම විශේෂ අවස්ථාවක් මෙන්න මෙතන ඉඳන් සූත්‍රයේ විස්තර වෙනවා. ඇස ආදී ආයතනවල ආකාර 60කින් ක්‍රියාත්මක වන ආකාරයක් ප්‍රකට කරන මෙන්න මෙතන. මොකද වෙන්නේ? ඇසෙන් රූපයන් බැලීමත් එක්ක ඇස ආශ්‍රිතව කරුණු 10ක් පෙරපස නොවිදිනේ. මොනවද? ඇස රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංස්කාර වේදනා, රූප සංඥා, රූප තණ්හා, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාර. 10 ගාන 6ට 60ක් නිර්මාණය වෙනවා. එක මොහොතක 1000ක 10 යන්නේ ඇසක රූපය පානෝනේ කියන්නේ 10ම පෙරපසම යන. එතකොට මධුපින්ඩක සූත්‍රයේ තියෙන්නේ චක්කුංච පරිච රූපේ තුප්පදේ චක්කුඥාන කියලා. ඒ මොකද්ද? ඒ මධුපින්ඩක සූත්‍රයේ දැක්වෙන්නේ අවිද්‍යානාගත වැසේ පහළ වීම දැක්වෙන්නේ. ආයි මගේ කොහෙවත් බ්‍රේක් නෑ. ඉස්ටෝ සයන්ස් නෑ මගේ. අවිඥා සහගත රස පහළ වන චක්කොන්ත පරිචිරුපි පදී සංඥාන තින සංගත පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේ සාන්තං සංඥානා තියා සංඥා කාණිකක් කියුම් ගියලා ප්‍රපංච දක්වාම ගිහිල්ලා ජරා මරණ වලඳ ගන්න එකයි. අපි හිතන මගේ වේදනාව තුළට ගිහිල්ලා මං හික්මනවා කියලා නේ. එහෙම තමයි අපි හිතන්නේ. නමුත් අදුපිනේක සූත්‍රයේ දෙවෙනි කොටස බලන කොහොමද හික්මනේ කියලා චක්කොන් අසතේ රූපං අසතේ චක්කු විඥානං අසතේ ඔන්න දෙවෙනි පියරේ විස්තර වෙන්නේ මගදී බ්‍රේක් කිරීමක් නෙවෙයි මුලින් ඉඳන්ම නිවැරදි වෙන්න ඕන. එතකොට චක්කුන්ත පටිච්ච රූපේන්ද උපජිත චක්කුඥාන කියලා කියන්නේ අවිද්‍යාව සහගතව පහළ නැත්නම් මගදි නවත්තන්න බෑ. ඒ සතල කිහිම යන. අයිනහත්නෝනේ ඊළඟ සිතිදුන් නවත්ත. අපිත් ඊහෙන් කියොත් වෙන්නේ අර අවිද්‍යාව සහගතව සිල් වැරදි වෙන ගැටි අඩු වෙන එක. අඩු වෙලා මගදි බ්‍රේක් කරගන්න කොහොම හරි සංඛ්‍යාව ලක්ෂයට කිව්වොත් මනස් නැහැ නේද අඩු කරගන්න. එහෙමම අඩු කරගෙන තමයි ආදරේ දෙට්ටේ දෙට්ට මත්තා මටම දැන. අන්නේ යන ගමනේදී චක්කෝ මාසති අවිද්‍යාව සහගත ඇස පහල නොවන ඒ කියන්නේ බලන්නේ කියන එක නෙවෙයි හරිද ගන්න එපා අපිට වරදින්නේ නෙමෙයි මේක අපි හිතන්නේ චක්කෝ මාසති කියලා කියන්නේ ඇස පියාගෙන අවස්ථාවේ නැත්තම් නොබලී නවත්තරේ කියලා ඒක නෙවෙයි චක්කෝ මාසති රූපං අසති කියලා කියන්නේ අවිද්‍යාව සහගත ඇස නැහැ අවිද්‍යාව සහගත රූපේ නැහැ කියලා කියන්නේ ඉන්ද්‍රමාන සූත්‍රය කියන්නේ උත්තරමානකිට බුදුහාමර කියන්නේ බාහිර පේන රූපයේ සංවරයත් කරගන්න ඇස් දෙක පියාගෙන ඉන්නවනම් එහෙනම් ඔබටින් අන්ධයෝ දිහිරොත් බාහිර ඉන්ද්‍රපුත් කියලා කියනවා. එහෙම වෙන්නේ නැහැ. ඇස් දල්වාගෙනම ඇස පහළ නොවෙන විදිහේ දර්ශන අපිට ඉන්න පුළුවන්. රූපය බලද්දිම රූපය නැති කරලාට ඉන්න පුළුවන්. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අපි සුරතාකට ගියාට පස්සේ අපේ කණ්ණාඩිය ඉස්සරහා රූපයක් නැහැ අපි කොණ්ඩේ පීරුවට. ඒ සූත්‍ර සතර රූපයක් තියෙනවා ඒක නිසා තමයි අබුරන්නේ. අපි කවදාවත් කණ්ණාඩි ඉස්සරහට ගෙනට බණින්න ගහන්නේ දොස් කියන්නේ නැහැ. කණ්ණාඩි රූපයේ නර්ගයේ කියලා ලස්සන නැහැ කියලා අපි බණිනවද? අපි මේ පැත්තේ කොණ්ඩේ පීරගෙන කුවර ටිකක් දාගෙන මේ පැත්ත ලස්සන කරගන්නවා නේද කරන්නේ? අන්නේ වගේම තමයි බාහිර කවි දෝෂ ආරෝපණය කරන්නේ නැහැ. අපි දන්නවා හේතුව තියෙන්නේ මෙහි. බාහිර ගැටමක් තියෙනවා නම් ගැටම තියෙන අභ්‍යන්තරයේ වෙන එක දන්නවා. අන්න ඒකට නුවණ පාදන්න තමයි මෙන්න මේ ආයතන කුසලතාවය ඔස්සේ මේ 10 අපට පෙරපසම වී ඇති වන ආකාරය දේශනා කරනවා. මේ ධම්මානුපස්සනාව කායන ප්‍රශ්නාවෙන් පටන් මේ දෙක සම්පූර්ණවත් එක්කම මොකද වෙන්නේ? එතනත් අමාරකම් නොලැබුවත් මේ තේන අවබෝධය නිසා එතනත්ගේ ප්‍රතිඵලය ගැන ඉතාම ලස්සනට විස්තර වෙනවා මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය 152 වෙනි සූත්‍රය. මොකද්ද? ඉන්ද්‍රිය භාන සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ 152 වෙනි සූත්‍රය. මේ අවබෝධයෙන් දැඩි සිහියෙන් හා නුවණින් අප්‍රමාදීව වර්තමානයේ තුල මෙන්න මේ සතර සතිපට්ඨාන තුල කෙනෙක් හිටියොත් ඔහුට මොකද වෙන්නේ? ඇසට රූපයක් දැකලා ඒ දකින රූපය තුළින් මනාපයක් හරි අමනාපයක් හරි ඇති වුණොත් ඒ මනාපමනාපය දුරු වෙන්න ගත වෙන කාලය කොච්චරද? ඇසිපිය ගහන මොහොතේ. ඇසිපිය ගහන මොහොතේ මනාපමනාප දුරු වෙලා ඔහුගේ හිත උපේක්ෂා කියලා. ඉතාම වෙයි. කනක හෙන ශබ්දයක් තුළින් ඇති වෙන මනාපමනාප දුරු වෙලා උපේක්ෂාවේ පිටන කොච්චර කරද ගත වෙන්නේ? අසුරු සනන්ද නාසයෙන් ගන සූඳක් ගැන ප්‍රියමනාප බව දුරු වෙලා හිතෝපිත්සා පිටන්න කොච්චර කාලෙද ගත වෙන්නේ? නෙළුම් මතක දාපු වතුර මිදක් වැඩෙන වෙලාවක. දිවටෙන රසයෙන් ඇතිවන ප්‍රියමනාප බව දුරු කරන කොච්චර කාලෙද ගත වෙන්නේ? දිවේ කෙළවට තියෙන කෙළ පිටක් බිම වැටෙනා වගේ කාලෙ. කයට ඇතිවන ස්පර්ශයෙන් හටගන්න ප්‍රියමනාප බව දුරු වෙන ගතන කාලෙ කොච්චරද? ශක්තිමත් පුරුෂයෙක් දිග කරත්තක් ලං කරන්න ලංකරට දිග කරන කාලයකදී කයින් ඇතිවන ස්පර්ශයෙන් ඇතිවන ප්‍රියමනාපව දුරු වෙලා හිතෝ පිස්සහකට මනසට ඇතිවන ධර්මාලම්බනයකින් හටගන්නා වූ ප්‍රියමනාපව දුරු වෙන කොච්චර කාලයකද ගතනේ? ප්‍රත්‍යෙත් ගිනියන් එක්ක යකඩ කබලකට වතුර නිදා ගන්න වගේ කාලය. බලන්න මේ උපමාදයක හැම උපමාකම එක එක ආයතනවල සම්බන්ධ කරලා බුදුහාම දක්වලා තියෙනවා. ඇසට ඇසිපිය ගැනීම ඒ වගේ කනට අසුසන ගන්න එක නාසයේ කර නෙළුම් පාත දිවට කෙලපින්ද ශරීරයට අත දිගු කිරීම ඊළඟට හිතට අර යකඩ කබල මේ මාර්ගය ලබු කෙනෙක් නෙවෙයි සතන් දැනගෙන ලක්ෂණය නමුත් අප්‍රමාදීව සිහින් හනුවනින් ඉන්නගෙන කොච්චර සාර්ථකද බලන්න අපේ ධර්මයෙන් ගන්න දින ප්‍රයෝජනෙ මේ තරම් විතරම වේදනීය වශයෙන් සාන්දෘෂ්ටික අකාලික ධනමක් තමයි අපිට මේ ලැබිලා තියෙන්නේ. ඉතින් අපි මේක ප්‍රයෝජන ගත්තොත් අපිට සැලකිත ප්‍රමාණයකින් එදෙන දායන දුක් දෙක නිදහස් වෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ අපි දැනට කරන අධ්‍යාපන කටයුතු ආදී සේවා සමාජ සේවා ආදී කටයුතු කරන්නේ කියන ඒවා දැනට පටන් ගන්නකොට සාර්ථක කරන්න පුළුවන් පොදුයන් සමග නොගෙටි මේකට වඩා සාර්ථකව මේකට වඩා ව්‍යාප්තව මෛත්‍රී සාගතව බුද්ධිමත්ව සාර්ථකව අපිට කරන්න පුළුවන් අනිත්‍යයක් සමග සමගින් ඊළඟට සඳහන් වෙනවා මේක නැත්තා සීක පුද්ගලයේ කොනසේක ප්‍රතිපදාව දැක්කේ මෙන්න මේ සතර සතිපට්ඨාන වැඩිමේ ප්‍රතිපල විදිහට යම් කෙනෙක් සීක බවටපත් වෙනවා කියන්නේ සීක කියන්නේ සෝදාපට්ටි මාර්ගය ඉඳන් අනාගාමී මාර්ගය දක්වා සප්ත සෛක්ෂණයන් ගැන කියනවා අන්නේ සීක පුද්ගලෙක් ත්‍ත්වයටපත් වෙනකොට කොහොමද තත්ත්වය ඇතට ප්‍රිය අප්‍රිය බවක් ලැබුණොත් ඒක දුර වෙලා දුරු කරනව කොහොමද අට්ටි යති හරයති නිමුච්චති ඔහු මේක පිළිගොල් කොට ලැජ්ජාවටපත් වෙනවා නේ මමගේ ආසාවේ කොට මේක රාගයක් ඇති කරගන්න හොඳ නැහැනේ මේ වගේ දේශයක් ඇති කර ගන්න හොඳ නෑ කියලා සෝවාන් වෙච්ච කෙනා හිතනවා. අනාගාමී කෙනා නම් මට මේ වගේ මාන්නයක්, මෝහයක්, භවසංහාවක් ඇති කර ගන්න හොඳ නෑ නේ කියලා ඉක්මනට මේ දැනත්තා ආයත සංගරේ පිටලා හිතම්පු දෙක්සන කරනවා. රාතන් වහන්සේ කොහොමද? භාවිතේන්ද්‍රිය පුද්ගලයා කොහොමද? භාවිතේන්ද්‍රිය පුද්ගලයා සම්පූර්ණ මිහිතවන්න කියලා කියන්නේ. ඔහුට පිළිකුල් යන් බලලා පිළිකුල් දෙන මෙහෙ කරන්න ඕන නම් එහෙම කරන්න පුළුවන්. පිළිකුල් දෙන පිළිකුල් විදිහට මෙහෙ කරන්න ඕන නම් අසුචිතයන් දැකලා ඒක සුබ දෙයක් විදිහට අතින් අරගෙන දාන්න පුළුවන්. ඒ වගේම නොපිළිකුල් දෙයක් ලස්සන කෙනෙක් සම්පූර්ණ පිළිකුල් දෙයක් විදිහට නව ජීවිතයෙන් මෙහෙ කරන්න පුළුවන්. නොපිළිකුල් දෙන පිළිකුල් විදිහට ලස්සන දෙයක් නම් ලස්සනයි කියලා තෙර තෙරි ගාතවල තියෙන දිය ඇලෙන් ලස්සන කුරුල්ලන්ගේ නාද ප්‍රිය විදියටම වර්ණනා කරනවා. නික්ලේශීව නතේ කාමයන් චිත්තානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි. කාමයන් හටගන්න පුද්ගලයාගේ සංකල්පවල හිතන විදිය. බාහිර ලෝකේ කාමයන් නැහැ. කාම ගුණ තියෙනවා. කාමයට හිත කර ද්‍රව්‍ය ලෝකේ තියෙනවා. පස්තු තියෙනවා. නමුත් ඒවා කාමයන් නෙවෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුද්ගලයාගේ සංකල්පවල රාගය හටගන්නවා. එතකොට බාහිරින්ද්‍රිය පුද්ගලයා කොහොමද? ඔහුගේ පිළිකුල් දේ නොපිළිකුල් විදියට, පිළිකුල් දේ පිළිකුල් විදියට, නොපිළිකුල් දේ නොපිළිකුල් විදියට, නොපිළිකුල් දේ පිළිකුල් විදියට, ඒ පිළිකුල් නොපිළිකුල් දෙකම දුර කළා උපේක්ෂාවෙන් වන්න එහෙම ඉන්න පුළුවන්. මේක තමයි මේ සතර සතිපට්ඨානයේ ක්‍රමානුකූලව ලැබෙන අවබෝධය. මේ ඉහළම අවබෝධය ලැබුණ කෙනාගේ ලක්ෂණ තමයි බාහ්‍ය සූත්‍රයේ දෙකේ දෙකක්නම් සුතේ සුතමත්නම් ආදි වශයෙන් කියන්නේ අන්නේහි විසායකම තමයි දැක්වෙන්නේ කිංසෝකම් සූත්‍රයේ අර දූත යූලක් පිළිබඳව කතායි කිංසෝකම් සූත්‍රයේ දැක්වෙන දූතයන් දෙන්නෙක් ඉන්නවා එක්තරා මාර්ගයකින් පණිවිඩයක් අරගෙන ඒ දූතයා ගේට්ටුවෙන් ඇතුළු වෙලා මුරකාරයෙන් අවසර අරගෙන පාරක් දිගේ නගරේ මැදට යනවා නගරෙ මැද ඉන්න නගර හිමියට පණිවිඩය දීලා අහපු පාරේ මයිහෙරිය මේක තමයි දෙත්තේ දෙත්තමත්සන් කියලා කියන්නේ ඇසෙන් ගත්තු අරමුණ ඇස තුළම නිරුද්ධ වෙනවා ඇසෙන් දැකපු එක කනෙන් අහන්න පුළුවන් කියන මට්ටමට අනිත් ආයතනෙට ගැට ගහන්නේ ඇසෙන් දකින එක ඇසට විතරම ඒක මෙනෙහි මනසෙන් සිහි කරන ඇසෙන් දැකපු දේ නෙවෙයි ඒකෙන් ආශ්‍රයෙන් නිරුද්ධ වෙච්ච සංඥා වේදනා දෙකම මන සිකාරය කරන්නේ. එතකොට කලින් අධ්‍යක්ෂකම නිරුද්ධ නැවතුන. මෙන්න මේ විදිහට අන්තිකෙනෙක් හිටියොතින් ඇසෙන් දැකපු දේ අල්ලන්නේ නැහැ. අල්ලපු දේ ගනසුවඳ විඳින්න යන්නේ නැහැ. ගනසුවඳ විඳපු දේ තව ආයතනයකට ගැට ගහන්නේ නැහැ. ඒ කියන්නේ අවිද්‍යාවෙන් කරන්නේ කියලා මේ කියන්නේ. ඇසෙන් දැකපු දේ අල්ලන්න පුළුවන් සාමාන්‍ය ලෝකේ ගන්නවා. අල්ලන්න යනකොට අහුවෙන්නේ අල්ලපු මේ මාත්‍රේ නෙවෙයි සතර මහා භූත ලෝකේ අහුවෙන්නේ. ලස්සන බෙරයක් කියලා අපි අල්ලන්න යනවා. හොඳ හඬක් තියෙන හඬ අල්ලන්න යනවා. අනේ ලස්සන හඬ පොඩක් ඉඹලෙන්න ඕනේ කියලා යන ඉඹන්නේ. බෙරේ හඬ. මොකද ඉඹෙන්න වෙන්නේ. අර හර්ගගේ ගඳ ගන්න හැම තමයි ඉඹලෙන්නේ. එතකොට අපි රස්සය කට සම්බෝලයක් තියෙනවා නේ හොඳ කට සම්බෝලයක් පොඩ්ඩක් හැයක් පොඩ්ඩක් දානවා කියලා දාගත්තොත් මොකද වෙන්නේ ඒ කට සම්බෝලයේ රස දිවට ඒක ඇහැටවත් කයටවත් නාසයටවත් නෙමෙයි එතකොට මේ එක එක ආයතනෙට නැඹුරු එක එක කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ. නමුත් අපේ මනසෙන් තමයි ඒකින් ලබපු අත්දැකීම් මනිත් එකට ගැට ගහලා ගන්නෙ. සතර සතිපට්ඨානය කරන්නේ මෙන්න මේව වෙන්ගලකට අවබෝධ කරගන්න. අවබෝධ ලබා දීපු ගමන් අපි බාහිර ලෝකයක් එක්ක කටයුතු කරනවා. කරාට අපි කරන්නේ ඉතාම දවෝනේ. මෙන්න මේ තැනට තමයි කියන්නේ. අන්නේ තැනට තමයි අර නගරයේ උපමාව දැක්වේ. දූත යුවල කියන්නේ කවුද? සමත විදර්ශනා දෙක නැමැති දූත යුවල විසින් පණිවිඩයක් අරන් ගියෝතින් පණිවිඩය කියන්නේ මොකද්ද? එහෙන් දැකපු රූපය. ආර කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දොරටු කියන්නේ මොකද්ද? සම්මා සතිය. නගරය කියන්නේ මොකද්ද? මේ සතර මහා භූත රූපයන් හැදිච්ච කය. හතර මහා අන්දිය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ නගරෙින් මැදින නගරීමේ කවුද? විඥානය. විඥාන පණිවිඩය දුන්නා ආභාරයෙන් කිය. ඒ සති සම්පජඤ්ඤයෙන් ආවොතින් සති සම්පජඤ්ඤයෙන් නැතුව ආවොතින් මොකද වෙන්නේ? එකපාරකින් ආවානික් හරෙන් යන අයියට යන්නේ කොහොමද? නිකන් නෙවෙයි පණිවිඩය දීලා විතරක් නෙවෙයි නගර මැද ඉන්න නගර හිමියන් දෙලට අරගෙන යනවා. නගර මැද ඉන්න නගර හිමියන් ඇවිත් අරගෙන ගියොත් ආයේ වන්නේ යට කඩ කුඩු කළ තමයි වන්නේ. ආයේ යහතින් වන්නේ. කියවන්නෙම නෑ ආයේ ඊළඟට ඊළඟ විඥානේ නපාය. ඊකට මේක විඥානයක් නෑනේ කොහොමද? මේ උපමාවක් දේශනා කරේ බුදුහාඳුරෝ. එතකොට මෙන්න මේකෙන් ප්‍රඥාවෙන් අපි උපරිම ලෙසේ නිසා තමයි බුදුහාඳුරෝ අභිඥා සූත්‍රය දේශනා කළේ. දක්ෂ නොනැති කෙනාගේ උපරිම දක්ෂතාවය බලන තැන තමයි සමත විදර්ශනා කියලා කියන්නේ. වර්තමානයේ තුල හිත සමාධිමත් කර ගැනීම සමාධිමත් හිතෙන් අනිත්‍ය දුක් අනාත්ම නොනින් බැලීමක් කියන්නේ කාටද? ත්‍රිමයාදි සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රේ මූලික කරුණු විස්තර කළේ ඇත්තටම මේක දේශනා පිටරක් නෙවෙයි. අපි මේක අහන මොහොතේ සම්පූර්ණ මතේ සති සම්බඥාණිය වැඩිමක් වෙනවා. මේ හැම එකක්ම ආනාපාන සති ඉඳන් ඉරියාපත, පටික්කුල, ධාතුමනසිකාරය, නවසීවතික මේ ආදී සියල්ලක්ම අපි අහුව විතරක් නෙවෙයි. මේ සියල්ලක්ම මේ මනසින් වඩමින් ගියි. ඒ විතරක් නෙවෙයි අපි දෙක්කේ දෙක්කමත්නම් මට්ටමටම අපි මේ මොහොත තුල හරි මනසෙන් දිනනවා. ඒ නිසා තමයි ධර්මස්ත්‍රවණය විමුක්තායතනයක් වන්නේ. විමුක්තායතන සූත්‍රය දේශනා කරපු විදිහට. ඒ නිසා ඇත්තටම අපි ධර්ම දේශනා කරන අවස්ථාව ධර්මයේ ප්‍රගුණ කරන අවස්ථාවක් වෙන්නට ඕන. ධර්මය අහලා ගිහිල්ලා ප්‍රගුණ කරන එකක් නෙවෙයි මේක. ධර්මය අහන මොහොතම අපි දක්ෂ වෙන තුන ඕඩියන්ස් එකත් එක්ක නුවණින් සිහිය සහ නුවණින් දෙට අරගෙන යන්න. අපිත් යාත්‍ර දේශකයෝ අපිත් ඉදිරියට යන්නට ඕනේ. අපිත් එකට අත්කල බැඳගෙන මේ ධහම දේශනා කරනකොට, සජ්ජහනා කරනකොට, සාකච්ඡා කරනකොට, අහනකොට මේ හැම වෙලාවෙදීම ඒ මොහොත තුළම අපේ සිහිය සහ නුවණ වැඩෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඇත්තටම අපේ දේශනේ සාර්ථක වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ හැම දේශනාවක් තුළම මේ අනුපූර ප්‍රතිපදාව ඇතුළත් වෙනට ඕන. ඒ විතරක් නෙවෙයි අපි සඳහන් කරන හැම ධර්ම කාරණාවකදීම අපි ගන්න උදාහරණයක් කෙලස් නිවෙන උදාහරණයක් වෙන්නට ඕන. කෙලස් වැඩෙන උදාහරණයක් වෙන්න බෑ. අපි යම් උදාහරණයක් ගත්තත් සිද්ධියක් ගත්තත් අපි වාස්සලකලිමත් වෙන්නට ඕන. පුද්ගලයන්ගේ නම් ගම් තැන් වැඩි කියන්න හදන්නේ. විශේෂයෙන් අඩුපාඩු තියෙන අවස්ථාවල. විශේෂයෙන් කවුන්සලින් එකෙන් ඉගෙන ගත්තොත් කවුන්සලින් ඉගෙන ගන්න ගිහින මුලින්ම උගන්නන්නේ එතික්ස් කියන ඒවා. කවුන්සලින් කෝස් එකක් කරන්න බැරි වුණත් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නේ අර එතික්ස් ටික හරි ඉල්ල ගන්න. කවුන්සලින් කරපෑ බොහොම සටහන් දෙන්නේ නැහැ. අඩු ගන්න ඉන්ටර්නෙට් එක හරි ගිහිල්ලා ඒ එතික්ස් ටික ඉගෙන ගත්තොත් ඇත්තටම අපට හරිම වටිනවා ඒක. අපිත් උපදේශකවරු වගේ අපිත් විශේෂයෙන් මේ එතික්ස් ටික කවුන්සලින් වලින් ඉන්නේ එතික්ස් ටික දැනගන්න ඕන. එහෙම වුණොත් මම හිතන අපේ දේශනම් වලට වෙනස් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය ධර්ම දේශනය කියන මේ දෙකම අපේ මනස නිවෙන අවස්ථාවක් වෙනකම්. ඒ නිසා අපි ඇත්තටම හරි වාසනාවන්තයි මෙවැනි උතුම් කාලයක ඉපදිලා මේ සම්දර්මයේ පහස ලැබිලා වික්ෂුන් වහන්සේලා කසෙන් ඉන ලැබීම අපට ලොකු වාසනාවක්. ඒ නිසා මේ අවස්ථාව අපි ඕනෝන් අපේ තින අඩුපාඩුකම් අපි හදාගෙන අපේ තින දක්ෂතාවය මනසට බෙදාදාගෙන අපි ඊටම පින්වන්තව ලැබපු අපේ මානසික භාවයේ රූප සම්පත්තියේ අපේ භාෂා ඥානෙ අපේ කටහඬ මේ හැමදේම අපි ලැබුවේ සස්තර බුද්ධ ශාසනවලදී පින් දහම් කරලා. ඒ ලැබුණු හැම දෙයක්ම පිළි නැවත මේ බුද්ධ ශාසනයෙම ජීවත් කරවන්න උපරිම ලෙස අපිව දැනට අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපිට ඒක දැන කරන්න පුළුවන් උතුම දේ මේ ලෝකෙට. අපි මේ ලස්සන ලෝක සම්පත්තියේ කටහඬ හැම දෙයක්ම ලැබුවේ සතර පින්කල්. ඒව නැවතත් මේ සම්බුද්ධ ශාසනයෙම චිරස්ථිතිය සඳහා අපි නැවත මේ ලෝභීව උදාහරණයට ඒක තමයි අපි වර්තමාන ආරම්භය වෙන්නට. දිනේ සඳහා තමන්ගේ හිත දිනු කරගන්නටත්, ඒ දිනු කරගන්න හිතෙන් ලෝකෙට පිට වෙන්නටත් කියන අපේක්ෂාවෙන් ඊටාම නිහතමානීව වැඩම කරපු අපේ මේ වැඩිහිටි ස්වාමින් වහන්සේලා අපි ගුරුතුන් හැටියට සැලකන මේ ලොකු ස්වාමීන් වහන්සේලා මොදිනේ කඩම කළ තියනවා කියන අපට ලොකු ගෞරවයක් සතුටක්. උන්වහන්සේට අපි තව තවත් ආශිර්වාද කරනවා මේ ගමන ඉදිරියට යන්න ලැබෙන්න කියලා. ඉතින් අද අපි මේ කතා කරපු කරුණ වලින් තවදුරටත් සාකච්ඡා කරන්න තියෙන කරුණු ප්‍රශ්නෙම කියලා නම් සහ මගෙන් මොන හරි අඩුපාඩුවක් වුණා නම් ඒවත් විස්තරයක් පුරවන්න. ඔව් සංඛාර කියන ගැටෙන් ටිකක් ලොකු මාතෘකාවක් ඒක ටිකක් තවත් සූදානම් වෙලත් එක්ක ලොකුවට කරන්න ඕන එකක් ඒක. දැන් අවිද්‍යාපත්‍ය සංඛාරා කියන තැන එතන සාමාන්‍ය කියන්නේ පුඤ්ඤාදි සංඛාර, පුඤ්ඤාදි සංඛාර, ආනිඤ්ඤාදි සංඛාර කියන එක කියන්නේ. ඒක සතරේ තුල විතරක් වෙන සංස්කාර. තවත් තැනක සංඛාර තියෙනවා. අර අකනසුක විපාකම් කියන තැනත් එතන සංස්කාර වර්ගයක් ඇති කරනවා. ඒක සංසාර චක්‍රයෙන් නික්මෙන කරන සංස්කාර. තව තියෙනවා සතේ සංඛාර අනිත්‍ය කියන එක. එතන අනිත්‍ය කියන එක පුළුල් එක. අපේ ලෝකෙට සම්බන්ධ වෙන විතරක් නෙවෙයි සම්බන්ධ නොවෙන ඒවත් එතන සබ්බේ සංඛාර කියන ගණිතයක්. සාමාන්‍යයෙන් අවිද්‍යාපත්‍ය කියන එකේ කියන්නේ අපේ ඉන්ද්‍රිය ලෝකෙට සම්බන්ධ වෙච්ච ඒවා. අතීතය හෝ වර්තමානය හෝ අනාගතේ කවදාරි දවසක සම්බන්ධ වෙන ඒවා. අතීත, වර්තමාන, අනාගත, හේන, ප්‍රණීත, සුකම, ඕලාරික, දුර, ළඟ, ආධ්‍යාත්ම, බාහිර කියලා 11 ආකාරයක් තියෙනවා. ඒ 11 ආකාරයම තමයි ඊට අදාළ අපේ ලෝකෙට සම්බන්ධ එක තමයි අවිද්‍යාපත්‍ය සංඛාර කියන ගණිතය. හැබැයි සම්බේ සංඛාරාංශා කියන එකට ඊට වඩා පුළුල් විග්‍රහයක් කරනවා. කවදාවත් අපේ ලෝකෙට සම්බන්ධ නොවනවත් එතන ගන්න පුළුවන්. ඊළඟට ස්කන්ධ පංචකයේ සංඛාර ස්කන්ධය කියලා එකක් තියෙනවා. ඒ වගේම උපාදාන ස්කන්ධ පංචකයේ සංඛාර උපාදාන ස්කන්ධය කියලා එකක් තියෙනවා. එතෙන්දී ස්කන්ධ විතරක් ගන්නකොට අර අපි කිව්වේ විඥාන චර්යාවෙහි අතීත කර්ම විදිහට ලැබෙන එක ස්කන්ධයක් කියනවා සංඛාර ස්කන්ධය. ඒක අතීත කර්මෙන් ලැබෙන විපාකයක්. ඒක සැපක්වත් දුකක්වත් කියලා කියන එක විපාකසිත. එතකොට ඒකම අපි අවිද්‍යාවෙන් බැලුවොත් ඊළඟට හටගන්නේ සංඛාර ස්කන්ධ විතරක් නෙවෙයි සංඛාර උපාදාන ස්කන්ධය. ඒක නව කර්මයක්. අර සංඛාර ස්කන්ධය අතීත කර්මයේ ප්‍රතිඵලයක්. දැන් හට ගන්නා වූ සංඛාර උපාදාන ස්කන්ධය ඒක නව කර්මයක්. මේ තමතර අපි සංකප්ප සංඛාර, අපි සංකරණ සංඛාර මේ আদি වශයෙන් තවත් ලොකු බෙදීමකට යනවා. මේ සාමාන්‍යයෙන් සංඛාර කියන්නේ චේතනාවලට. ස්කන්ධ පංචකයේ සංඛාර කියලා සාමාන්‍ය චේතනාවලට කියන්නේ සංඛාරං හදල උපමා කියලා කියන්නේ. ඒ සංස්කාර කෙසේ හදලද උපමා කියලා. එතකොට එතන කියන්නේ සිටිවිලි වලට. ඔයා මේ දෙක නිතරම ගන්න නේද ලොකෝ. ඒක අපුරු මාත්‍රකම. මාත්‍රික ගන්න නේ. ඔව් ඇත්තෙන්ම වැඩිගත් කාරණාවක් ඒ වෙන වෙනම ප්‍රගුණ කරන්න ඕනේ ඒවා මුලදී අපි එක ඉරියව්වක ඉඳගෙන අපිට ටික ටික මේ ප්‍රගුණ කරන්න පුළුවන්. හැබැයි අපි මේ සතිනිමෙත්තත් එක පාවිච්චි කරනකොට අපි හැම වෙලාවෙම මොකක් හරි ඉරියව්ව මොකක් හරි සතර සතිපට්ඨාන නේදින්නේ. ඒක හුස්ම ගැන ඉන්නවා. ඒක වහිත ගැන බලන දැන් මගේ හිතේ විත දෝසං වාචිත්තං දැන් මෛත්‍රී සංගත හිතක් දැම්මම තියෙන එකට කියන්නේ විත දෝෂ කියලා. කොහොම වෙනවට ශරීරයට කායික වේදනාවක් වෙන භාවනා කරන්න ගිහිල්ලා. ඊට පස්සේ මේක නිරාමි සංවා දුක්ඛං නිරාමි සං දුක්ඛං දිපදානාති. මේක සාංශ දුක් නෙවෙයි මේක. මේක භාවනා කරන්න හිත නිවන්න නික්ලේශී ගමන යනකොට නිස්සරණ දාසෙන් කරන හේට ලැබෙන දුක් වේදනාවක් ඒ විදිහට මෙහෙ කරනවා. ඊයක් ක්‍රියාවකට ලැබෙනවා. හිතට කාම ඡන්දයක් එනවා. තමන් දන්න මේ කාම ඡන්දය තියෙන්නේ ඒක නැති වෙන විදිහට තමන් කලින් මෙහෙ කරපු හටේ කුල මානසිකාරය ආදියක් අප්ලයි කරනවා. මේ විදිහට යනකොට සිතවිල්ලක් පහළ වෙනවා. පහළ වෙනකොටම දන්නවා මේ ස්කන්ධ පංචකය පෙරපසුන හරිය නිරුද්ධ ආකාරය දන්නවා. ඊයක් තමන්ම කරේ හැම බලනවා. බලනකොට තමන් දැන් සති නිමිතින් ඉන්නේ ආ තමන් දන්නවා. ඇහත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි කියලා ආයතන විදිහට බලනවා. ඊට පස්සේ මේකෙන් හරි ලක්ෂණ වඳ හිත ලක්ෂණ නැති බුදුහාම මෙහෙට ඉන්නේ කියලා. ඒතකොට තමන් දන්නවා මේක දැන් සෝමනස්ස වේදනාව කඩගත්තේ කියලා. සුඛ වේදනාව කියන්නේ දන්නවා. වේදනම් ප්‍රශ්නාව ඉන්නේ. මේ වගේ තමන් එකිනෙක තැන හරිය ගෙදර ඉන්න කෙනා ගෙදර කොහෙද තැනකින්? අපි ගෙදර ඉන්නවා කියලා කියන්නේ ගෙදර අපි ඉන්න කාමරේ වෙන්න පුළුවන්, රෙස්ට්රූම් එකේ වෙන්න පුළුවන්, එළියේ වත්තේ වෙන්න පුළුවන්, කුස්සිය වෙන්න පුළුවන් නම් ගෙදර ඉන්නේ අපි. ඒ වගේ තමයි සතිපට්ඨාන ඉන්නවා කියන්නේ කො කය ගැන හිතන වෙන්න පුළුවන්, වේදනාව ගැන, සිත ගැන, ධර්ම ගැන මේ හැදේ තමයි. ආදීගෙන ඉන්න හැම මොහොතකම තෙන්නේ. නමුත් අවස්ථාට ගියාට පස්සේ අපි දක්ෂ වෙනකොට අර සාමාන්‍ය සම්මුති සත්‍යයේ ඉන්න සමතේ පැත්ත විතරක් නෙවෙයි යන්නේ. කෙලින් විදර්ශනා පැත්තට දෙන කාලේ වැඩි කරනවා අපි. කෙලින්ම සම්දිවැයම බලන්න. හැම මොහොතේම ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප පරිසම්බන්ධ මෙන්න මේ දේවල් වල අනිත්‍යතාවය පෙර නොතිබී හඳගෙන නිරුද්ධන ආකාරයෙන්ම බලන්න. මොකද අපි අර මුල් ඒවා වඩාන්නේ කයිමන ටෙක්නික්ස් විදිහට විතරයි. අන්තිමේදී අපිට බලන්න තියෙන්නේ සම්දිවැයද? අවසානයේදී අපි දැක්ස් වෙනවා මොකක් දැක්කත්, මොකක් ඇහුවත්, මොකක් ඉස්සස් කරත්, මොකක් හිතුවත් ස්කන්ධ පංචකය හටගත්ත නිරුද්ධන. හටගත්ත නිරුද්ධන. සද්දයක් නමනාව සද්ද තමයි ඔය ඒකත් ස්කන්ධ පංචකයක් කොහොමද මේ ඉගෙන මානසිකව තමයි විදර්ශනා පැත්තේ ඉන්න සම්දිවැයම බලන්න. මුලදී අපි කාය කාන්පස්සි විහෙති වේදනාස්වාදී සතිපට්ඨානේ වඩනවා. වඩල කාලේ වැඩි කරාට පස්සේ මොකද්ද අවසානයේදී විදර්ශනා පැත්තට සම්දිවැයම බලන්න මට්ටමට එන්නේ. මොකද එතකොට යාද කියන්නේ යා මේන් ස්විච් එක ඔෆ් කරවල සමතේ වඩන පැත්ත හරියට එක එක ඩිවයිසස් අපි වෙන වෙනම ඔෆ් කරනවා. මයික්‍රෝවේව් එක ඔෆ් කරනවා, හීටර් එක ඔෆ් කරනවා, ෆ්‍රිජ් එක ඔෆ් කරනවා, ලයිට් එක ඔෆ් කරනවා, අවන් එක ඔෆ් කරනවා, වෙන වෙනම ඔෆ් කරනවා. පුරාම පැතිවාදී ඉන්නේ. අනිත්‍යතාවය වඩනවා කියන්නේ අපි විදර්ශනා වඩනවා කියලා කියන්නේ කෙලින්ම ට්‍රිප් ස්විච් එක, මේන් ස්විච් එක ඔෆ් කරනවා. ඒ වගේ නමෝතේ අනිත් කිසිම රාග දේශයකට කිසිම ඉඩක් නැහැ. අපි රාග දේශ අඩු කරන තමයි අසුභ භාවනාව, පටිකුල මනසිකාරය, පරණාම සතිය නැත්තම් කඩේ දුරු කරන්න මෛත්‍රී භාවනාව, කරුණාව මේ වඩන්නේ අපේ ප්‍රයිමරි ටෙක්නික්ස් විදිහට විතරයි. යම් කිසි වෙලාවක අනිත්‍ය සංඥා වඩන මොහොතක් තියෙනවා නම්, අනිදු කනාත් ත්‍රිලක්ෂණේ වඩන ලාක් තියෙනවා නම් ඒ මොහොත යන කිසිම කැලේසකට ඉඩක් නැහැ. තොටක් දක්ෂ වෙනවා අන්තිමේදී අපි අවශ්‍යම දේ විතරයි කරන්නේ. හැබැයි එකින් කියන අනිත්‍ය නොකර ඉන්නවා කියන එක නෙමෙයි කියන්නේ. දෙටදම සුඛ විහරණේ වශයෙන් නිකන් විවේකේ රිලැක්ස් ගන්න අපි මෛත්‍රී භාවනා සමතෙන් ඉන්නවා, ආනාපාන සමතෙන් ඉන්නවා, ඒ වෙනින් හර සෙල්ලම් කරනවා කියන්නේ. වැඩිපුර අපේ ඉලක්කය තමයි අතන ඉන්නේ. ඔය තමයි හැම දෙයකින්ම කරන්නේ මේකට පහසුවක් වෙන එක. සේගයන්ට ආරක්ෂා කිරීමේ දා ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ මත්තන් යුදතාවය, ඉන්ද්‍රිය සංවරය, ජාගරියාන යෝගයේ නිින්ද පාලනය කිරීම, අනුමාත්‍ය සුවද්දී වජ්‍ය සුභය දස්සාවි, කුඩා වර්ගයේ බය දකින්න එක, ඒ ඔක්කොමම කරන්නේ මෙතෙන්ට එන්න පහසුව සලසන. තාම සුළු වරදක් වුණත් අඩු කරන වචන උනත් විශාල වෙනසක් වෙන වචනවල මේ ආධ්‍යාත්මික ගමනේ තියෙන සුවිශේෂී බාහිරට පේන ප්‍රකට වෙනස තමයි භාෂාවෙන්. අනිත්‍යයෙන් ඒක බලන්න බැහැ. වෙනස නැතිනම් සංකච්ඡා කරන්න වෙලාවක් බොගෙන. මිසර වචන කතා කියන්න අඩු වෙනවා. ධම්මේ වාකතා හරි වාතමේ බව. මොකද සම්මා කම්මන්තේට කලින් සම්මා වාචා වෙලා තියෙනවා. ඒ සම්මා දිට්ඨියෙන් සම්මා සංකල්ප වෙනස් වෙනවා. වෙනස් වෙච්ච ගමන්ම සම්මා වාචා වෙනස. ඔහුගේ නිතර වචන බලන්න කියෙන්නේ. මොකද ඔහුගේ සමාධියට බාධාක් තියෙනවා. ඔහුගේ සතුට තමයි තැන්පත් තියාගන්නේ. අනිත්‍යගේ නිතර වචන අහන්න පුළුවන් ඉනාවෙලෙ නිකුරා තමන් අනිත්‍යයට ආනර්පණ දෙයක් කියන්නේ. තමන් පාඩු වේගෙ. තමන් කැමැත්තෙන් දුක් විඳින කැමති නැහැ නේද? මේත්‍යක ලොකු දහමක් වැඩ ලොකු කුසලයක් දින වෙනවා. ඒ විතරක් නෙවෙයි අර ලිප්ටන් බෘස්ගේ දේශන ටිකක් අහන්නේ මේත්‍යකේ ගිහිල්ලා. මේ මනස වෙනස් වෙනකොට අපි බ්ලූ ප්‍රින්ට් එක අපේ මේ ගන්න ජීන්ස් වෙනස් වෙන හැටි උලස්සට ඉස්සර කරනවා. මෛත්‍රී වඩනකොට ඔහු සාමාන්‍ය ටෙක්නික්ස් ටිකක් කියන්නේ මේ සාමාන්‍ය වෙලෙදි වෙනස් වෙන නමුත් අපි දෙලිම ප්‍රඥා වඩනකොට ඔහු ඒ රිසර්ච් කළවත් නැහැ තම හිතලවත් නැහැ දන්නවත් නැහැ කරනවද කියලා. ඒ ඔක්කොම කරන අවිද්‍යා පත්‍ය සංඛාරයේදී පුඤ්ඤාවි සංඛාර වගේ පැතිරීම් කරන විදිහ තමයි ඒගොල්ලන් සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් බුදුදහමේ කරන සම්පූර්ණ විද්‍යා පත්‍ය සංඛාරා කියන විදිහේ දස සංඥාදී මේ සංඛාර වෙන්නකොට මහ දෙයක් වෙනසක් වෙනවා. ඇතැමිට බරපතල රෝග පව මානසිකව ඇතිවන රෝග සැලෙන්නේ ප්‍රමාණය අඩු කර ගන්නට පුළුවන්. කායික රෝග නම් හට ගන්න ඒ වරක් ගන්න බෑ. කර්ම රූපේව සමහර වෙලාවට තියෙන පුළුවන්. කායික තුවාල වෙල වගේ ඇතිවන දේවල් විසමචාරයවලින් ඇතිවන දේවල් ඒවා තියෙන පුළුවන්. නමුත් සතරගත රෝග සමහර වෙලාවට වෙන්න පුළුවන්. මනස නිසා හට ගන්න වාක රෝග අඩු වෙන්න පුළුවන්. ඒක නිකුත් කරන්න තමයි. ඉතින් අපිට අපි මේ මහානලේ නැහැ කයිබලි නැහැ ඉතින් අපේ ලොකු පිනක් කුසලයක් තියෙනවා. අපි මේ පැත්තේ වැඩුවොත් අනිත් යට වඩා වේගින් අපිට ප්‍රතිඵල ගන්න පුළුවන්. මොකද ලොකු කුසලයක් අපි සතර දිනු කරපන්නේ. ඇත්ත මේ 16 ආකාරي අපි සාමාන්‍යයෙන් වචන වලින් කියන බාන වඩන විදිහයි. නමුත් ඇත්ත මේවා ඇත්තම විදිහට පියවරෙන් පියවර වැඩෙන ඒවා. දැන් අපි මෙතන ඉඳන් කියවන්න පුළුවන්. ඇත්තම දැන් අපි කියනවා මෙතන මම දැක්ක මෙතන. සමිට් එකට ගියා, කැහරොක් එකට ගියා, 134 ගත්තා, 210 ගත්තා. කොහොම කීයක මෙතන ඉඳන් කියන්න පුළුවන්. නමුත් අපි යනකොට යන වෙලාව වෙනස්, කාලය වෙනස්. දැන් කීවඩක් කරන වේගය නැත් පුළුවන් කීවඩ වඩා කරක් වෙන පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් කියනවා කොහොමද කියන්නේ දීගංවා පටන් ගත්තට පස්සේ දීර්ඝව යන්නේ ඊට පස්සේ රස්සව යනවා සම්මතය පරි සංවේදී ඊට පස්සේ පස් සම්බය කාය සංඛාර පීති පරි සංවේදී සුඛ පරි සංවේදී චිත්ත සංඛාර පරි සංවේදී පස් සම්බය චිත්ත සංඛාර ඊට පස්සේ චිත්ත පරි සංවේදී අභිප්‍රමෝද සමාධන විමෝචය අනිත්‍යං පස්සේ විරති විරාණං පස්සේ නිරෝධං පස්සේ ඔයගෙ අපේ අවසන් දක්වා යන කෙනෙක්. ඒක තමයි අපිට වචන වලින් කියන්න පුළුවන් නම් ඇත්තටම ඊට සම්පත් වීම එකම Tamante දැනෙන යන එකක් ඒක. වචන වලින් අපිට ඒක විනාඩියෙන් දහසෙන් කියන්න පුළුවන් හටපඩුන. එහෙම මොලේ දෙකේ ගොඩක් කමන්නේ අපිට කාර්යය දේශනකට දෙන්න යනකොට බාහනක් දෙන්න යනකොට මෙහෙම කියලා කියන්නේ. නමුත් වඩනකොට ඇත්තම අපිට දෙකෙන් ටික පියරෙන් පියර අපිම අධ්‍යයනමින් යන දෙයක් නේ. ඇත්තම හතර හතරනේ තියෙන 16 මුල හතර කායන පස්සනාවට දෙවෙනි හතර වේලන පස්සනාවට ඊළඟ හතර චිත්තාන පස්සනාවට අන්තිම හතර ධම්මන පස්සනාවට. ඇත්තම මේ ටිකම තමයි සතර සතිපට්ඨාන සූත්‍රෙත් යන්නේ. එතෙන් කියන්නේ හැම තැනම අරගෙන අපි කිව්වේ හැම තැනම ගල්බල අරගෙන ගන්න කරනවා කියලා. ඒ වගේ එකක් තමයි සතිපට්ඨාන සූත්‍රෙත් යන්නේ. මා සතිපට්ඨාන සූත්‍රෙදී මෙතන යන්නේ හරියට හොඳම කැටටි කරගෙන ඒකේක මැනික් වර්ග දියමන්ති ඒ ටික වෙන් කරන එක තමයි මෙතන යන්නේ. ආනාපාන සතිය යන්නේ හොඳම ටික තෝරගෙන ස්පිරිට් එක. එතකොට නීවරණේ මේ මොකුත් හිතන්නේ නැහැ අපි. දැන් සරාගම් ආචිත්තන් ඒව මොකුත් නැහැ. කෙලින්ම හොඳම ටික ගන්න ස්පිරිට් එකේ ඉඳන්ම හොඳම ටික තෝර තෝර කෙලි මංචන් ප්‍රශ්නාට යන්න ඕනේ. හැබැයි හැම පියවරක් තුළම සමථයක් වෙන්න පුළුවන් විදර්ශනා කරන්න පුළුවන්. ධම්මන ප්‍රශ්නේ අනිත් පියවර තමයි සති සම්බෝධියන් යදී බොජ්ජංග ධර්ම වැඩෙනකොට ඒකත් තමයි ගන්න. අපිට ඒක ඇත්තම මිස් වුණා. ධම්මන ප්‍රශ්නාවේදී අකුසල පැත්තේ කියන වගේම කුසල පැත්තේ බොජ්ජංග හත වැඩි නැහැදී. නැති සති සම්බෝධියන් නැති බවත් දන්නවා. වැඩිච්ච එකක් දන්නවා. වැඩිච්ච එක දිගට දිනු කරන විදියක් දන්නවා. ධම්මයේ විරිය පිටි පස්සද්ද සමාධි උපේඛාදී අනිත් බොජ්ජංග ධර්ම ගැන තේ විදිහට කියන. සිතුවිලි දෙපැත්තම තියෙනනේ කුසල අකුසල දෙපැත්තම තියෙනනේ. අකුසල පැත්තේ වැඩි නිවරණ තියෙනවා. කුසල චේතනානේ කුසල සංස්කාරනේ මේවා. දැන් දස සංඥාවලක් ඇත්තේ මේවනේ වඩන්නේ. අනිත් සංඥා, අනත් සංඥා, අසුබ සංඥා. තනිකරම සත්‍ය සත්‍යස් බෝධිසාරික ධර්මම කියන්නේ ධර්මානුපස්සනාව තමයි. කෙලින්ම චේතනාව. කෙලින්ම කුසල චේතනාව වැඩි වෙනවා. සෝමන චෛතසික තියෙනනේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා අමෝහ තතර මජ්ජා ඔක්කොම කුසල කයිදිතේ සෝමනියම ඒ සෝමන කයිදිතේ තමයි සති බෝධිසත්ව ධර්ම වල තියෙන්නේ. එතන බුදුහාමර එක එක තැන්වල එක එක විදිහට දේශනා කළා. ඒක දැන කියන සති බෝධිසත්ව ධර්ම වඩන්නේ කියලා. තව දැනගෙන නැහැ ඇත්තට වඩන්න ඕනේ දන් සංඥා වඩන්නේ කියලා. තව දැනගෙන කියනවා අරිසින් මාර්ගය වඩන්නේ කියලා. තව දැනගෙන කියනවා සත්‍ය බෝධිසත්ව වඩන්නේ කියලා. තන කියන ආයතන හය කුසල කරටි කරගන්න කියලා. තව තන කියන පංචේන්ද්‍රිය වඩන්න කියලා. තව තන කියන සතර සත්‍ය වඩන්න වඩන්න කියලා. තව තන කියනවා ත්‍රිලක්ෂණය මෙලි කරන්න කියලා. නැත්නම් ත්‍රිවිධ ශික්ෂා වඩන්න කියලා. තව තන කියන ന്യാය දෙකක් කරන් තියෙන සම්දිවස්න වඩන්න කියලා. තව තන කියන ന്യാය එකක් වඩන් තියෙන ප්‍රඥා වඩන්න කියලා ඔක්කොම වඩන්න. එක එක ඔඩියන්ස් එක අනුව යාළුවගේ ප්‍රඥාව උදාම කෙටි නිසා දීර්ඝව කියලා. අවසානයේ ගතදීන් ප්‍රඥාන්ත එකම කුඩයකට අනිත් ඔක්කොම ගොනු කරන්නේ. ප්‍රඥා කියන්නේ විදර්ශනාව සමගය බලනකොට අනිත් සියලුම දේවල් වැඩෙනවා. හැබැයි සමන් නිවැරදි ලෙස ඥානතෝහම් වික්‍රේ පස්සතෝ ආසවණං හැම දාන්නේ නොවා ඥානතෝ නොවා පස්සතෝ කියපු විදියට සම්මාදිටි කුරේ ජවන් කියපු විදියට හරි දැක්මකින් ගමන ආරම්භ කරන්න ඕන. නැත්නම් අපේ උත්සාහය නිෂ්ඵල උත්සාහයක් වෙන කාලේ නැසීම විතරයි. එනිසා මනාව දැනගෙන වඩන තරමට හොඳයි අපිට වාඩි වෙලා ඉරව භාවනා කරන්න බැරුණත් අපි යන හැම තැනදීම ධර්ම මෙනෙහි කරමින් යන්නේ. ඒක ලොකු වාසියක්. අපර සති නිමෙතේ හිත තියාගන්න විතරයි තියෙන්නේ. අනිත් පැත්තෙන් හැකිතාක් කල්‍යාණ මිත්‍රාසෙන් ධර්ම ශ්‍රවණය කරන්න. මේ ඔක්කොම ඇක්ලා වෙනවා මෙහෙට. උතාම සිවම් මෙලියට ජීවිතය දන්නේම නැහැ කලක් යද්දී හොඳම සිතිවිලිවලින් තමයි. කොච්චර විසම් පරිසරයක තමන් හිටියද? තමන්ට විසම් පරිසරයක තමයි හොඳ ඇතන්නේ. ඇයි තමන්ගේ අඩුපාඩු තේරුම් ගන්න පුළුවන්. තමන්ගේ ටෙස්ට් කරලා බලන්න පුළුවන් තමන්ගේ මේ ප්‍රතිපදාවේ ප්‍රතිඵල තියෙද කියලා. හොඳමයි නෝට හිතා ගන්න බෑ. හොඳමයි නෝට බොහොම සංහර වගේ ඉන්නව නේද? පොඩ්ඩක් හරි ප්‍රශ්නයක් ආපු ගමන් තමයි පේන්නේ අපේ තාත්තේ අපිටම බලන්න පුළුවන් තාම කොච්චර දුර්ලතා තියෙද කියන්නේ. ඔව් ඒ ආවේ. අර 16ක් ගැනත් කියන්නේ නේ අර මොළෙන් ආපු 16 ගැනනේ. කවුද 16? ඈ දැන් අපි ප්‍රතිචාර රට ඉන්නවා නම් අපි අඳුරන ගෙදරක මලවියක් මොබුළු ගියක් හැම එකටම අපේ යන්න වෙනව නේද? ඒක දුකක්ම. මොකද මේකම වාහක පැලකින අපිට තියෙන්නේ. ඒත් එක්ක අපි මේක ප්‍රයෝජන ගත්තොත් අපිට වාහක ඉදිරියට යන්න පුළුවන්. දැන් මේක වේගෙන් අපිට මේ ගමනේ ප්‍රතිඵල බලන්න පුළුවන්. ඉතින් සලකෝ පිනකට මේ ලැබී තත්තාවකට හැමදේම ඒ හැමදේම අපි ධර්ම ගැතිරියම කරගත්තොත් අපි හැම ලෝකේ වාසනාවන්තමයි වඩපත් වෙනවා. විතරක් නෙවෙයි ලෝකෙට මේ ධර්ම අරගෙන යන්නත් පුළුවන්. අපිට කරඩ මෙඩේක ජාතිය විතරක් කොටු වෙන්න ඕනේ නැහැ. අපිට බොහෝ දේ මේ ප්‍රශ්න ඇති වෙන අපි මේ සිංහල දායකයෙක් බෙදාගන්න කියලා නේද? භාෂාවකින් බණ කියන කිසි ගැටලුවන්නේ අතුරක් නෑ කියලා. අපිටම ලොකු ඔඩියන්ස් එකක් නිර්මාණය වෙන විශේෂ යුරෝපේට යන බණාසය තිබුණා හඳුර හොයනවා. ඉතින් මෙහි මූලික ස්ථානයේ තියෙන ලෝකේ හැමතැනම අපිට යන්න පුළුවන්. ඉතින් ඒක ලොකු වාසියක් තියෙනවා. ඔව් ඇත්තම දැන් චෛතසික වලින් වේදනා චෛතසිකේ වේදනා පස්සනාව වෙනවා. ඊට පස්සේ අනිත් චෛතසික ඒක ඔක්කොම තමන් පස්සනයි. චෛතසික වේදනා චෛතසික වේදනා චෛතසිකයක් එතකොට වේදනාවයි චිත්ත කියන එක සිතරණය සිත් 89 හෝ 121 විදිහට. එතකොට චෛතසික දෙපණ චෛතසික කියන්නේ අර වේදනාවේ හරහානෙත් ඔක්කොම චෛතසික පිරිසිදු දැනගන්න තමයි මේ විදිහට. එක් චතුරාර්ය සත්‍ය තියෙනවා සත්‍ය බොජ්ජංග තියෙනවා ආයතන මේ ඔක්කොම තත්ත්වයක් නැත්නම් කුසල අකුසල දෙකක්ම තියෙනවා ඒක කොහොමද වෙන්නේ ඒ වැක්කේ මහඳුරනේ චෛතසික ගණිත තමයි යන්නේ ඒ කුසල චෛතසිකනේ අපි කිව්වේ දැන් සතිය ප්‍රඥාව ශ්‍රද්ධාව ඒව සෝබන චෛතසිකනේ මේනික ඔක්කොම මෙහෙට ඇතුළත් කරන්න බලන්න කොහේ හරි මහඳුරනේ එහෙමයි හඳුනේ දේශනාවලත් හඳුනේ මූලිකේව තියෙනවනේ චතුරාර්ය සත්‍යෙට ඔක්කොම අතුරු ගන්න පුළන්නේ. ඔව්. චතුරාර්ය සත්‍යෙ මෙන්න කරන්න කියනවා සත්‍ය බොජ්ජංග. ඒකට මම කියවත් හරි ඒක තමයි හදරේ සත්‍ය පොඤ්ඤංග වල ධම්මජ සම්බුද්ධංගය නේද? කෙලින්ම ධම්මජ සම්බුද්ධංගය කියන්නේ ධර්ම කරුණ සියල්ලක්ම 84,000 ධර්ම ස්කන්ධයම මෙනෙහි කිරීම තමයි ධම්මජ සම්බුද්ධංගය කියන්නේ. චතුරාර්ය සත්‍ය කියලා තොකම් බහන්න පුළුවන් විශේෂයෙන් ධම්මජ සම්බුද්ධංගයට හදරු. කීප වෙන හොඳයි ඒක. ධම්මජ සම්බුද්ධංගය කියන්නේම තමන් අහපු ධර්ම කාරණා මෙනෙහි කිරීම. සතියේ ඉන්නකොට උට ඔක්කොම සත්‍ය බෝධ සාරික ධර්ම සියල්ලම උඩ මෙනෙහි වෙනවා ඊට පස්සේ වීරිය ඇති වෙනවා ප්‍රීතිය පස්සද්දී ඔක්කොම ඊට පස්සේ යනවා එක කරනකට ඔක්කොම ඇඩ් කරන්න පුළුවන් සියලුම ධර්ම කන්න මෙනෙහි කිරීම ධම්මජ සම්බුද්ධත්වයට සතියෙන් ඉන්නකොට ඒ සතියෙන් හිටිය පමණට ඔක්කොම ධර්ම කාරණා ලිස්ට් එක මෙනව තමයි අහපු අහලා තියෙන ඔක්කොමද කියනවා එකනේ තියෙන මහා සාගරයේ පතුලේ තියෙන කාන්ති දියමුතු මණික් වගේ මේ සත්‍යස් බෝධිසත්ව දාන උපමා කරලා තියෙනවා. අර අසුරේන්ද්‍රයෝ අසුරයෝ සාගරයේ සිත්තල වාසය කරනවා වගේ ශ්‍රාවකයන් මේකට සිත්තල වාසය කරන්නේ මේ බෝධිපස්සේ ධර්ම නිසා කියලා. කියන්නේ එක ලින්ක් එකකින් ඔක්කොම දෙක ඇතුළත් කරන්න පුළුවන්. සමාධි කියන එකට අෂ්ට සමාවත්තියම ගන්න පුළුවන්. සමාධි සම්පෝඥා සම්බෝධියන්ට. උපේක්ෂා සම්බෝධියන්ට ඒක දිනු කරලා සංඛාර උපේක්ෂා ඥානෙ දක්වා ඔක්කොම දෙක ගන්න පුළුවන්. සති සම්බෝධියන්ට ආයි සතර සතිපට නායයකට උනන් ඇතුළත් කරන්න පුළුවන්. විරිය සම්බෝධියන්ට විරිය බල, විරිය ඉන්ද්‍රිය, සම්මා වායාම ඒ ටික ඇතුළත් කරන්න පුළුවන්. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ඔක්කොම එතන ගන්න පුළුවන්. එහෙනම් අපි නැත්තමනේ ඔව් දැන් තමයි බාහනා ඉන්නේ යනකොට මොන භාවනා කරද? ඒ කියන්නේ කටන භාවනාද නේද? නෑ නෑ. මම දේවල්. ඒක පුජා ඒක මේ පුජා සමාගයේ විදිහට ගන්න පුළුවන්. ඇත්තෙන් මේක දැන් කසිනවලදී තමයි ආලෝක සංඥාව ගැන සඳහන් වෙන්නේ. අනිත් භාවනාවලදී මට සඳහන් වෙන්නේ නැහැ ඇත්තෙන්. ඉතින් තමයි අර මණ්ඩලය හදාගත්ත කසින මණ්ඩලේ පරිකර්ම නිමිති කියන්නේ අපි එකට කියන්නේ කසින මණ්ඩලයට. ඒ පරිකර්ම නිමිත්ත ඒක ටික ටික දිනු කරගෙන යද්දී උද්ඝාන නිමිත්තේදී ඒක වෙනම ගන්න උළුප්පල ගන්නවා කියන එක කියන්නේ. එතෙන් විස්මතු කිරීමක් වශයෙන් ආලෝක ඇස් දෙක තියාගත්තත් ඒක ඒකෙන් විස්මතු වෙන දෙයක් ඇදීරේ දස කසිනවලදී මේ දැක්කෙනවා. මේ අර මේ ඒවා වශී කරනවා කියලා මේ වශී කරන්නේ මොනවද? ඔව් ඇත්තෙම දස කසින වශීකృత කියලා ක්‍රමයක් ලොකු ක්‍රමයක් ඉස්තර වෙනවා. හැබැයි මොනවා කරත් අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ චිත්ත සමධි ඇති කරගෙන මේ කෙලෙස් නිවන පැත්තට තමයි යන්නේ. දස කසින වලින් කාපත්තක් යන අවිඥාපත්තක් යන සම්පූර්ණ අවිඥාපත්ත දිනු කරන්නේ කරන්න හතර වෙනි ඥානයක් පවවන. එතන සයිකික එන්ජිස් කියලා කියන්නේ අවිඥාපත්ත. ඒ වේද ඥානය අවිඥානය ඒ සියල්ලක්ම ලබන්න නම් කසිනපත්ත ප්‍රගුණ කරන්න වෙනවා. ඔය ආරෝප වශයෙන් කියන්නේ සියල්ලක්ම කරන්නේ ඔය සයිකික එන්ජි පැත්ත දිනු කරන්න. එහෙනම් ලොකු සබ්ජෙක්ට් එකක් ඒ විඥාන කියලා නම් මාතෘකාවක් තියෙනවා. නමුත් ඉතින් අපේ ඇත්තෙන් අපේ බලාපොරොත්තු සම්පූර්ණ උපචාර සමාධියක් හරි ලබාගෙන ලබාගත්තු මට්ටමේ ඉඳලම මේ ත්‍රිලක්ෂණ මෙහි කරන්න නම් අපි යන්නේ ඒක. කසින වඩනකොට වා පිටර කියනම් පොත්නදල තියෙන ඇත්තෙන් මේ වගේ දෙයක් මැසිත් පුත ගන්න හැටි ඒ වගේ අන්තරාවලින් බේරෙන හැටි නොයේ ක්‍රම දැක්කන ඒවා කසින මණ්ඩලය හදාගැනීමේ ධම ලොකෝ විස්තරයක් වෙනවා කසින තියාගන්න දුර කසින ආරක්ෂා කරලා කොහොමද දරුවෙක් බලා ගන්න වගේ බලා ගන්න හැටි ඒක ලොකෝ විස්තරයක් යනවා ඒක දැන් අර වාචිකයෙන් ඇත්තම මේ කසින උපයෝගී කරගෙන තමයි දැන් රාත්‍රී කාලේ ආලෝක සංඥා වඩලා යන්නේ සමහර අය. දැන් මේ ධම්මමාල පුදිත සාන්දරේ මේ ආසන පනවන සංඥාද නේද? රාත්‍රී කාලේ නිකන් ගිනිගොලක් වගේ කප්පු කරගෙන යනවා කියලා කියන්නේ ඒ කසින වලින් තමයි ඇත්තම අවිඥාද. ඔව්. රාත්‍රී කාලේ කුටි හදනවනේ කියලා හාමුදුරු ඇඳගෙන ආවට පස්සේ මොනවහන්සේ මැදන් මේකේ බලෙන් සමහර කුටි නිර්මාණය කරන කුටි 500 රාත්‍රී ආලෝකේ මවාගෙන කසින වලින් තමයි යන්නේ. මොකද තේජෝ කසිනේටනේ තේජෝ කසිනේට ආපෝක කසිනේටයි මාළු මාළු සම්සංගතියෙන් තමයි වෙන්නේ. තමකමම කාර්යය යමක ගැන දෙකයිනේ. ශරීරයේ කොටසින් ජලයෙන් ඉඳලා පිටවෙන්නේ. ඒ මුවාදේවල් කරන්නේ ඇත්තෙම දැන් ඔය චුල්ලපණ්ඩක හාමුදුරෝ රූපම් වාක් නිර්මාණය කළේ. ඒ වාක් ඇත්තෙම මේ කසිනේටත් ඒ කියන්නේ එකක් තමයි. ආලෝක සංඥාවල් ගැන ඒ සඳහන් වෙනවා. හැබැයි ඒක ඉතර ඉස්මතු කරන්නේ නැහැ කියන්නේ. ඒක පශ්චාත්කාලින පොත්වල එහෙම දැක් වෙනවා. නම සූත්‍ර ආනපනසේ ගැන මෙහෙම කතාවක් එන්නේ. ඒක සාමාන්‍ය ප්‍රවස්තවක් නෙවෙයි. කියන්නේ අපුණියක් එක්ක ආලෝකයේ ප්‍රසන්නත්වයක් කියන්නේ. ඒක පිළිසු දීමත් එක්ක වෙන ස්වභාවයක් තියෙන ප්‍රසන්න බව. කසිනේ කියන්නේ වෙනස්ම හත්තක් නේ. මේ ආලෝකය ඔක්කොම ප්‍රයෝගික කරගෙන එකක් නේ. දැන් අපි හරියට ගත්තොත් සාමාන්‍යයෙන් මේ අපි මේ දැන් රෝග සුව කරන්න සමහර අය හොඳට ප්‍රතිකාර කළා මේ සිඳගෙන බෙහෙත් දෙන වෙලාවුත් තියෙනවා. සමහර අය සුව කරන්න පන්දු විලක් වරගෙන දුම්බල සාම්ප්‍රාණ අරගෙන කරන සෙල්ලමකුත් තියෙනවා. අන්න ඒ වගේ තමයි තේම වෙනස. අපි මේ පැත්තෙන් චිත්ත සමථය වඩලා අනිත් දුක්ඛනාත්ම වඩලා යන එක තමයි ටිකක් ප්‍රවසන මට්ටම යන්නේ. අර පැත්තෙන් වෙන වෙන බලයන් දෙක ඇති කරගන්න දේ තමයි අනිත් පැත්ත වගේ අපි කියන්නේ. ඒවා බුදුදහම බැහැර කළා නැහැ. ඒක තමයි කරලා තියෙනවා ඇත්ත මේ වගේම වා ලෝකෙට යහපත කරන්න පුළුවන් අපිට. ඒ පැත්ත දිනු කරලා සසර පුරුදු කරලා එනවා නම් ඇත්ත මෙට වතුරක් ගංගක යනකොට වතුර දැකලා ආපහු හසිනේ වඩල ඉක්මනට මේනවා. ගින්දර දකින්නකොට ඇත්ත මෙට පොඩි දෙයක ඉස්මතු වෙන සසර පුරුදු කරපො. ඇත්ත මෙට තමන් නම් ගල් මේ අඳුම ඇත්ත මෙට මේ පොලේ සසර ඕදාන කසිනේ වඩල තියෙන මේ පොලේ දැකම මේ සමාන වචන. ඒ සසර එව මල් පාන ගන්න හසිනවලට විශේෂයෙන් අභිඥා වලට අභිඥා දිනු කරන්නේ සසර ඒ පැත්ත දිනු කරපුවා හුඟක් ඉස්මතු වෙනවා. නිසා පොඩ්ඩක් හරි වර්ණ තිබීම හොඳ ඇත්තෙන්ම පොතක් කතා කර බලන්න. ඥාන වැටෙන සමහර අය මාර්ග ඵල කියන එක ඉතින් හොඳම පළක් ගන්න. ඒක. නම් දයනන අභිපාන වැඩවණේ ටිකක් නේ. ඇත්තම සතිපට්ඨානය දිගටම අපි ඉතින් භාවනා වැඩම ඉදින් තමයි ඇත්තමක් සඳහන් කළේ. අනාපාන සතිය පඩන අපි හිටියේ නම් ඉතින් ඊවර ටික අපි ටිකක් හරි කිව්වනේ ඒවත් බලමින් සඳහනක් බලලා ඉදිරියට අපි තවත් දෙයක් හරි කරමුනේ. මාකර සංගතය කරන්නේ නායකතුනේ මොන හරි වචනයක් කියන්නේ කියලාද? ලවන් සතිය ලංකාවට යනවා නේද? ලංකාවෙන් ගිහලා තුමාස් පින්කම් කරන. එහෙම. එහෙම Thank you. එකමයි දැන් නැහැ කන් දැන් මෙතනක් තියෙනවා පඤ්ඤාරතන හාමුදුරුවෝ මෙතනක් තියෙනවා ශ්‍රී හාමුදුරුවගේ එක එක අංශවලින් දැක්ස සායනන්සෙලා මම හිතා අපටත් මෙහෙදි මම කියන්නේ එක එක මාතෘකාවෙන් අපට අඩුවානේ මාස 3-4කට සැරයක්වත් තමන් අධ්‍යයන කරන ශාස්ත්‍රයෙන් විශේෂ දේශනයක් අපිට කරන්න පුළුවන් නම් දවසක නැතුණත් අපිට පැය දෙකක් හරි මේකත් වැඩගත් වෙන එක එක අංශවල ගැඹුරින් අධ්‍යයනය කරන අංශ තියෙනවා පෞගේ කාලේ මෙහෙ දේශනාට සමගාමීව මේ හෑන්ඩ් අවුට් හදුවා මේ වගේ ඒවා අද පියවත් ඔක්කොම අර පෙන්ඩ්‍රයිව් එකෙන් දාලා තියෙනවා සිංහලෙන් ඉංග්‍රීසි දෙකෙන්ම හෑන්ඩ් අවුට් 400කට කිට් වෙන තියෙනවා අපි අර ඊබුක් පිටියට හදපෙගේ මේකත් බණ කියනකොට ප්‍රධාන මාතෘකා සෑහෙන ප්‍රමාණයකට සාකච්ඡා කරලා තියෙනවා ඔය ජීව් ඇස්ට්‍රල් එකේ ඒකත් එක ෆෝල්ඩර් එකේ තියෙනවා ධම්ම ආටිකල්ස් කියන ශ්‍රී ලංකන් මාස් කියලා ගහරුවම එන ප්‍රතිකාරේ නම් කින්තුරේ නම් හොඳ නෑ නායක හඳුරන්නේ ඒකයි අපි මම හිතන්නේ අපේ රටේ නමක් හදන එකේ මම දැනගෙන පටන් ගන්න එතන කියලා පුළුවන් තරම් ඉන්ටර්නෙට් එකට අපි හොඳ පින්තූරෙට පෙනී සිටින හැරි කමන්නේ ගහලා ලංකාවේ ආරණ්‍ය වල හඳුරන් ඒවා පුළුවන් තරම් පින්තූර අරගෙන ශ්‍රී ලංකන් මාස් කියලා ගැවුවම එන විදිහට ලින්ක්ස් හැදෙන විදිහට පුළුවන් තරම් ඉන්ටර්නෙට් එකට දාන්න ඒවා විතරක් ගෞරවනීය නායක සම්බර මහන්සියලා දෙනමකට අනුමෝදන් කරනවා. උන්වහන්සේලා දෙනම මේ ආසන විරාද උපන්දින සැමරුවා. ඉතින් උන්වහන්සේලාට කියලා කියවනේ නිරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. උදෑසන මට මේ මොහොත ධර්ම රැස් කරගත් සියලු කුසල ධර්මයන් අනුසන්සෙන් අපන මේ නියෙසිල ඥාතියෝද මේ පිණිසෝ පත්‍යප්පා පිණිගතමින් අපි මේ ගණාතෙන්ද සුණ්‍යන මොදන කරමු. ඉදං මේ ඥාතේ නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේ නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේ නම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ තස්සරත් මේ සියලු ගුණ ධර්මයන් දෙවියන්ට අනුමෝදන් වේවා. පින් අනුමෝදන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ පින්කම සහභාගී වූ පින්වත් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරගෙන දෙනාටවත් දෙවියන්ගේ දෙහිම රැකවරණ ආශිර්වාද සැලසේවා. ඒ වගේම අද දානේ පූජා කරන්න තියෙනවා උපකාර කරන පින්තුන් මම හිතන්නේ මේ රාත්‍රියේ පුරා මේ අයගේ වැඩ ඉඳගෙන මේ දාන උපකරණ සකස් කළ මම ලස්සනට සාන්නාතික හොඳින් දානේ පූජා කරන්න ඕන කියන හැඟීමෙන් බොහොම මහන්සි වෙල කරා. ඒ හැම දිනකටම දෙවියන්ගේ දෙහිම රැකවරණ ආශිර්වාද සැලසේවා. මෙතෙමින් අපේ දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාශත්තාචර බුම්මණ්ඨා දේවානාගාමිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්තාචර බුම්මණ්ඨා දේවානාගාමිත්‍තිකා පුඤ්ඤන්තං දුක්ඛං පරිණාමය නිදුක්ඛා